හොඳයි පින්වතුනි, සුපුරුදු පරිදි දහම් සාකච්ඡාව ආරම්භ කිරීමට ඔබ වගේම මේ ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන්නට කැමති දසදහසක් ලෝක ධාතු විසින්නා වූ ඒ සීලම දිව්‍ය බ්‍රහ්මාදීන් සිහිපත් කරගෙන ඒ අයට මේ ස්ථානවලට එන්න කියලා ආරාධනා කරන්න. ඇවිදින් ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කළා උතුම් වූ මාර්ගඵලයන් පිහිටන්න කියලා. ඒ වගේම පිංගතුනි, ඔබගේ ඉෂ්ටකාමී දෙවි දේවතාවුන් ඇතුළුව මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන්නා වූ ඉන්ද්‍රෝ ෆේන්ද්‍ර චන්දසේකර ප්‍රජාපති ආදී ඒ දේව සමූහයන් වහන්සේලාවත් සිහිපත් කරගෙන ඒ අයටත් මේ ස්ථානවලට එන්න කියලා ආරාධනා කරන්න. ඇවිදින් ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කළා උතුම් වූ මාර්ගඵලයන් පිහිටන්න කියලා. ඒ වගේම තම තම නමින් ජම්මාන්තරගත වන්ටිජිත සීලම ඥාතිත මිත්‍රාදීන්ටත් මේ ස්ථානවලට එන්න කියලා ආරාධනා කරන්න. ඇවිදින් ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කළා යම්කිසි අභව ස්ථානයක ඉන්නවනම් ඒන් අත මිදලා සුගති මුදිත වෙන්න කියලා. එහෙමනම් මම දෙවියන්ට ආරාධනා කරන මොහොතේදී ඔබ සීල දෙනා හිතින් ඒ චිත්ත කිරණ ධාරාවල් විහිදුවා හරිමින් ඒ අයට මේ ස්ථානවලට එන්න කියලා ආරාධනා කරන්න. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. හොඳයි පිංගතුනි, සුපුරුදු පරිදි අපි මේ දහම් සාකච්ඡා කරගෙන යන වැඩපිළිවෙලට නිරන්තරයෙන්ම සහභාගී වෙන, නිරන්තරයෙන්ම අපිට අවවාද අනුශාසනා කරන ඒ උත්තම සංඝරත්නය අද දිනෙත් මේ ස්ථානයට වැඩම කරලා තියෙනවා. විශේෂයෙන්ම අපි උන්වහන්සේලාව වැඳ නමස්කාර කොට ගෞරවයෙන් පිළිගන්නවා මේ ස්ථානයට. ඒ වගේම පිංගතුනි, ඔබ සීලුම් දෙනා සිහිපත් කරගන්න අතීත සංසාරයක් මුළුල්ලේදී තමන්ගේ පෞද්ගලික ලාභ ප්‍රයෝජන තකා හෝ තව කෙනෙක්ගේ ඉගැන්වුම් බහකට ලක් වෙලා තව කෙනෙක්ගේ පෞද්ගලික ආසාවක් ඉටු කර ගැනීම වස් ආර්යයන් වහන්සේලාට නිගා කළා, ආර්යයන් වහන්සේලාව පීඩාවට පත් කළා, ආර්යයන් වහන්සේලා උදෙසා ඉදිවෙන්නා වූ ඒ වෙහෙර විහාර කඩා බිඳ දමල ඒ දේවල් සඳහා බාධක පමුණුවල ඒ දානමාන කටයුතු විනාශ කළා ආදී වශයෙන් කරගෙන අනන්ත අප්‍රමාණ මහා අකුසල ධර්මයන් සිද්ධ කරගෙන තියෙනවා නම් ඒ සසරේදී ඒවට අවීතිමා නරකාදී ගත වෙලත් තවමත් ඒ ආර්ය උපවාදය කියන අකුසලයේ තාමත් විපාක දෙන්න තියෙනවා නම් පින්විතුනි සීලුම දෙනා සිහිපත් කරගන්න ඒ උත්තම ආර්යයන් වහන්සේලාගෙන් කමා කර සිටින්න, කමා කරලා මේ ධර්මය අවබෝධ කරගන්න සූදානම් වෙන්න. ඊළඟට පින්විතුනි අදිස්ථාන කරන්න සීලුම දෙනා මේ ධර්ම දේශනාව අවසන් වෙනකොට මාර්ගඵලයන් උපසම්පදා කරගන්නවා කියලා ස්ථිර අදිෂ්ඨානකින් යුක්තව ආර්යයන් වහන්සේලාත් කමා කරගෙන සද්ධර්මය ශ්‍රවණය කරන්න සූදානම් වෙන්න. හොඳයි පින්තුන පළමු කොටම අපි මේ කරගෙන යන මහා සත්ක්‍රියාව සඳහා විශාල වශයෙන් පිරිස එක්කාසු වෙලා ඒ කටයුතු කරන්න අප කැප වෙලා කටයුතු කරනවා. විශාල වශයෙන් සෙනඟ එක් රැස් වෙලා ඒවට අවශ්‍ය දේවල් සංවිධානය කරනවා ඔබ සීලු දෙනා ඇතුළුව. ඉතින් ඒ කටයුතු කරගෙන ගිහිල්ලා පින්වතුනි අපිට මේ නීතිමය වශයෙන් අවශ්‍ය සියලු දේ සම්පාදනය වෙනකොට ඒ ඉදිකිරීම් කටයුතු කරන්න සියල්ල සූදානම් වෙනවා. වැඩි කාලයක් යන එකක් නැහැ ඒකට. අපේ සංඝ යතිවරයන් වහන්සේලා නිරන්තරයෙන් අපිට අවවාද අනුශාසනා කරනවා. ලංකාවේ ඉන්න මහා අග්‍රගණ්‍ය ඒ උත්තමයන් වහන්සේලා බොහෝ පිරිස් අපි සමග ඉඳගෙන කළ යුතු දෙය සහ නොකළ යුතු දෙය අනුශාසනා කරමින් මේ සත්ක්‍රියාව මුදුන්පත් කරගන්න වැඩපිළිවෙල කියදෙලා ඉන්නවා. සමහර උත්තමයන් ප්‍රාර්ථනා කරනවා ඒ උත්තමයන්ටත් ඉක්මනින්ම මේ ස්ථානයට ඇවිදිලා නිවන් දැකගන්න වැඩපිළිවෙල සාක්ෂාත් වේවා කියලා උන්වහන්සේලා ප්‍රාර්ථනා කරගෙන ඉන්නවා. ඉතින් පින්වතුනි මේක මේ කාගේවත් පෞද්ගලික දෙයක් නෙමෙයි. මේ සම්බුද්ධ ශාසනයේ උරුමය. මේ සම්බුද්ධ ශාසනය බබලන්න මේ සම්බුද්ධ ශාසනයක් බැවිලෙන්න නම් ඒ කාන්තේම මාර්ගඵලලාභින් බිහි වෙන්න ඕනි. මාර්ගඵලලාභින් නැති සම්බුද්ධ ශාසනයක් කියන්නේ ඒක සම්බුද්ධ ශාසනයක් නෙමෙයි. ඉතින් මේ මාර්ගඵලලාභී උත්තමයෝ ඒකාන්තයෙන්ම ඉන්නවා. විශේෂයෙන්ම ඉස්සරහට පින්වතුනි මාර්ගඵලලාභී උත්තමයෝ දසදහස් ගණනින් බිහි වෙනවා. ඒ ස්ථාන භූමි තමයි අපි මේ ඉදි කරගෙන යන්නේ. ඉතින් ඒවට සාදු නාදයක් දීලා හරි කැමැත්තක් පළ කළා නම් සාදු නාදයක් දීලා හරි සතුටුනා නම් පින්වතුනි ඒ පින අනන්තයි අප්‍රමාණයි. ඒ වගේම තමයි පින්වතුනි ඒකේ අනිත් පැත්තත් හැමදෙස්සෙම අපි මතක තියාගන්න ඕනේ කාරණාව තමයි හැම කරුණක් කරන්න යන හැම වෙලාවකම පින්වතුනි ඒවටත් බාධක තියෙනවා. ශාස්ත්‍රුන් වහන්සේ බුද්ධ රාජ්‍ය ලැබලා ධර්මයේ ප්‍රචාරය කරන්න හදනකොට උන්වහන්සේ ගාවම පැවිදි වෙච්ච පිරිසක් දේවදත්ත හාමුදුරුව ඇතුළු තව පිරිසක් ඒවා කඩාහිරවන්න ඒවා විකෘති කරන්න වැඩපිළිවෙලක් කරගෙන ගියා. ඒවා එහෙම තියෙන්න ඕනේ පින්වතුනි. මොකද ඒ වගේ පිරිස් ඉන්නකොට තමයි ශාස්ත්‍රුන් වහන්සේගේ ගුණ කන්දරාව අපිට පේන්න පටන් ගන්න. ඒ වගේ පිරිස් ඒ විදිහට අදම වැඩ කරද්දි තමයි ශාස්ත්‍රුන් වහන්සේගේ ගුණ කන්දරාව අපිට පේන්නේ. ඉතින් මොන වැඩක් කරන්න ගියත් ඒවට උදව් කරන පිරිස් සහ ඒවට ඒවා කඩා හිරවන්න වැඩ කරන සුළු පිරිසක් ඉන්නවා. එහෙම තමයි ක්‍රමවේදේ. ශාස්ත්‍රු ශාසනයේ යම් දෙයක් කරන්න ගියා නම් ශාස්ත්‍රුන් වහන්සේගේ පැත්තට 99% කුත් දේවදත්ත හාමුදුරුවන්ගේ පැත්තට 1% කුත් වශයෙන් එකතු වෙනවා. හැබැයි ඒ 1% ටික කාලෙකදී ඒ 1% නැවත වතාවක් ශාස්ත්‍රුන් වහන්සේගේ ස්වභාවයම ගන්නවා. ඒක තමයි පිංගුතුනි ස්වභාවය. ඒකයි මම ඔබට කියන්නේ මේ සද්ධර්මයේ ශ්‍රවණය කරන කිසිම කෙනෙක් පුද්ගලත්වයක් අරගන්න එපා කවදාක. පුද්ගලත්වයක් ගත්තා කියන්නේ පිංගුතුනි ඔබ පරාදයි. ඒ කියන්නේ ඔබට ධර්මයේ තේරිලා නැහැ. ඔබ යම්කිසි පුද්ගලයෙක් අරමුණු කරගෙන ඒ පුද්ගලයන්ට දොස් පවරනවා නම් එතන ඔබට ධර්මයේ තේරිලා නැති කමක් තියෙනවා. ලොකද පින්වතුනි මේ ශරීරයක් කියලා කියන්නේ පුද්ගලයෙක් නෙමෙයි. බුදුහාමුදුරුවෝ ශරීරය කියන එක කලයකට උපමා කළාගත්තා. කලය කියන්නේ අත ඇරපු ගමන් මක් වෙන එකක්ද? බිඳිලා කෑලි කෑලි වලට යන එකක් නේද? කලයක් උඩට අරගෙන අත ඇරියොත් එහෙම මොකද වෙන්නේ? මැටි කලයක්. රාත්‍රුන් වහන්සේ කාලේ තිබි මැටි කලනේ. ඒතර උන්වහන්සේ මේ මැටි කලයක් කවුරු හරි කෙනෙක් මැටි කලයක් අරගෙන උඩට කරලා අතෑරියොත් මොකද වෙන්නේ? වැටිලා කෑලි කෑලි වලට යනවා. දැන් කාට හරි කියන්න පුළුවන් මේ තිබ්බේ කලයක් කියලා. මේයා පිංගතුනි පරම ගම්බීර තේරුම් තියෙනවා මේ මේ උන්වහන්සේ දීලා තියෙන උපමාවල. එහෙනම් උඩට උඩට අල්ලලා අතාරපු කලයක් තියෙනවා නම් ඒ කලේ නැවත වාරයක් කිසිම කෙනෙකුට කියන්න බෑ මේක කලයක් කියලා. ඒ තරමට මේක කෑලි කෑලි වල විසිරිලා යනවා. ඒ වගේ තමයි පිංගතුනි මේ හිත හට ගැනීම නතර වෙච්ච කයක් තියෙනවා නම් ශරීරයක් තියෙනවා නම් ඔන්න ඔය හිත හට ගැනීම නතර වෙච්ච ශරීරයත් පිංගතුනි හරියට අර අතාරපු කලේ වගේ. මොකද වෙන්නේ? ඒ මොහොතේ ඉඳලම පිංගතුනි දියවිවි ගිහිල්ලා මක්කලා යනවාද? අන්තිමට ශරීරයක් තිබුණාද නැද්ද කියලාවත් හොයාගන්න පුළුවන් මට්ටමක් ඉන්නේ නැහැ. ඒ තරමට පිංගතුනි විසිරිලා යනවා. එහෙනම් ඔන්න ඔය જાතිය විසිරිලා යන කයක් තමයි පිංගතුනි මේ තියෙන්නේ. ඔය කය ඇතුලේ සිත් හට ගන්න ක්‍රමවේදයක් තියෙනවා. මේ දේවල් පිංගතුනි ටිකක් ගැඹුරු වෙන්න පුළුවන්. මේ චිත්තානුපස්සනාව කියන එක දැන් ටික ටික ඔබට හිතා ගන්න පුළුවන්කමක් එන්න ඕනේ. මේ තනිකරම පිංගතුනි ධර්මය කියන එක විමර්ශනය කර කර විමර්ශනය කර කර ඉස්සරහට යන්න. අපේ මහත් එක් මට ඇවිල්ලා අද කියනවා. මට පොඩ්ඩක් තාම කේන් තියනවනේ. හොඳයි, එහෙම කියන එක. තාත්තෙකුට කේන්ති ගිහිලා කෑ ගහනකොට ධර්මය අහන පුංචි පුතෙක් කියනවලු. ධර්මයත් අහනව නේද? ඕවද ඉගෙන ගත්තේ? කොච්චර ශේෂද බලන්න. පිංගතුනි තාත්තා කෙනෙක් පුතෙකුට හැමදාම අවවාද දෙන්න ඕනේ කියලා එහෙම එකක් නැහැ. ඒ පුතේකට බැරිද තාත්තෙකුට අවවාද කරන්න? එහෙමත් පුළුවන්. පුතේකට දුවේකට පුළුවන් අම්මේකටත් අවවාද කරන්න, තාත්තෙකටත් අවවාද කරන්න, අක්කේකට, අයියේකට, නැන්දේකට, මාමේකට අවවාද කරන්න. එක්තරා දෙවි කෙනෙක් දවසක් මේ භික්ෂුන් වහන්සේ නමක් මූණ හොද ගන්න දියට බැස්සහම නෙළුම් මලක් දැකලා ඒ නෙළුම් මල ඉම්බලු. දැන් වරදක්ද කලේ? නෙළුම් මලක් ඉම්බින එක වරදක්ද? නැහැ. හැබැයි එතන ඊට වෘක්ෂ දේවතාවා ඇවිල්ලා කිව්වලු, හොරා, මොකද්ද ඒ කලේ? මොකද්ද ඒ කලේ? ඔය ඔයගේ වැඩ කරන්න එපා. ඊට හරියදි මම වරදක් කළා මම මේකනි. නැහැ. ලෝක සත්‍යයට ඔක වරදක් නෙමෙයි තමයි. නමුත් මේ සාසනයේ හික්මෙන් යන ඔබ වගේ කෙනෙකුට ඕකත් වරදක්. එන ඒ වරද වරද දැකලා ඒ වරද හදා ගන්න. ඉතින් අර භික්ෂුන් වහන්සේ දෙවියන්ගෙනු සමාවිල්ලලා ආයේ වරද මම කවදාක්වත් කරන්නේ නැහැ කියලා අදිස්ථාන කරගෙන ගිහිල්ලා නිවන් මේ භාවනා කරලා නිවන් දැක්කලු. ඉතින් මෙන්න මේ ක්‍රමවේදයේදී හිතන බලන්න පින්වතුනි කොහෙන් වුණත් කමක් නැහැ. අවවාදේ අවවාදේ තමයි. ඒතර දරුවෙක් හරි මතක් කරලා දෙනවා නම් බණ අහනවා නේද? ඉතින් බණ අහනවා නම් කොහොමද කේන්ති යන්නේ ඔච්චර? අන්න එතකොට පින්වතුනි ඒ තාත්තට ඔළුවට එනව එක දෙයක්. මට කේන්ති යනවා නේ ඉන්නම්. මම බණ අහනවා නේ ඉන්නම්. එහෙනම් මං දැන් මේක පොඩ්ඩක් කතා කරන්න එපා ගිහිල්ලා. අන්න එතකොට තමයි පින්වතුනි හිතෙන්නේ දේවල්. ඒක නිසා කාගේ වුණත් අවවාදේ අවවාදේ තමයි. ඒක උස්මිටි ලොකු මහත් ભેද හදාගන්න එපා පින්වතුනි අවවාද වලට. හැමදෙස්සෙම මම කියන්නේ නිවන් දකින්න අයටයි මම මේ අවවාද කරන්නේ. ලෝක සත්‍යයට නම් පින්වතුනි මේ අවවාද අනුශාසනා පිළිගන්න බෑ. ලෝකයේ කන්න බලන් ඉන්න ලෝකයා කියන මේ ලෝකයේ උල උලා කන්න බලන් ඉන්න පිරිසක් ඉන්නවා නම් පින්වතුනි මේවා ඒගොල්ලන්ට ගන්න පුළුවන් අවවාද නෙමෙයි. ඒ අය කවදාකවත් පොඩි එකෙක් මොනවහරි කිව්වොත් ඒක පිළිගන්නේ නැහැ. ඊළඟ තමන්ට වයසින් බාල කෙනෙක්, තමන්ට වඩා සල්ලි අඩු කෙනෙක්, උගත්කමින් අඩු කෙනෙක්, ධන දාන්නෙන් අඩු කෙනෙක්, ඔය කවුරුහරි මොනවහරි කිව්වොත් කවදාකවත් පිළිගන්න ලෑස්තියක් නැහැ. හැබැයි පිංගුදේ නිවන් දකින්න උතුමන්ට මම කියන්නේ නිවන් දකින්න නම් ලෝක සත්‍යය කිව්වොත් එහෙම පාරෙන් අයින් වෙයන් කියලා. බහින්න කානුවට බහලා කානුව දිගේ යන්න. ලෝක සත්‍යයට දෙන්න මුළු පාරම යන්න. මොකද පිංගතුනි මේ ලෝක සත්‍යයට තමයි මේක අයිති. මේ කාම ලෝකේ අයිති පිංගතුනි මේ කාමයේ උල උලා කන එකට තමයි මේ කාම ලෝකේ අයිති. දැන් ඔබ හදන්නේ එතනින් නික්මිලා යන්න. එහෙනම් අන්නේ නෙක්කම් මේ සාක්ෂාත් කරන පිරිසට කරන්න තියෙන හොඳම දේ තමයි පිංගතුනි කවුරු හරි කිව්වොත් මට ඉඩමදි පාරෙන් පොඩ්ඩක් තව අයින් වියන් කියලා. මොකද්ද කරන්න තියෙන්නේ? කානුවටම බැහැලා දෙන්න මුළු පාරෙම යන්න ඔබ වහන්සේ. දැන් ඔබ වහන්සේ කිව්වේ මේ හාමුදුරු කෙනෙක් ආමන්ත්‍රණය කරන්න නෙමෙයි. ඔබ වහන්සේ කියලා කිව්ව තවත් ගෞරවයක් ඇතුව කියන්න. ඔබ වහන්සේ නැත්නම් රාජෝත්තමයන්න් වහන්සේ ආදී වශයෙන් කියලා යන්න. මේක මොකද පිංගුදෙනි අපිට යන්න වෙන පාරක් තියෙනවා. ඒක සාස්ත්‍රුන් වහන්සේ ගත්ත පාර. ඒකෙන් කියන්නේ පැවිදි වෙලා එහෙම මේ කවුරු හරි එනකොට මේ නියර දිගේ කවුරු හරි එනකොට මේ වෙලට බහින්න කියලා එහෙම නෙමෙයි. නැත්නම් වැරදි හොයන්න බනහන කවුරු හරි එහෙම ඉන්නවනම් ඒවත් අල්ලගනි. ඔය එන්නේ ඔය දන්නෙත් නැහැ මුකුත් ඔය ඔය ඉන්නේ කියාගෙන කියයි. එහෙම කම වේදයක් ගැන නෙමෙයි කියන්නේ. පුළුවන් තරම් පින්වදෙනි නිහතමානී වෙන්න. මොකද හේතුව අපිට තියෙනවා ගමනක් යන්න. ඒ ගමනේ තියෙන පරම හරය තමයි පින්වතුනි මේ නිවන සාක්ෂාත් කරන එක. ඒ නිවන සාක්ෂාත් කරන්න කරන්න පුළුවන් ඕනේ දෙයක් කරන්න ලෑස්තියෙන්ද ඔබ ඉන්නේ කියන එක ගැන ඔබ හිතලා බලන්න. දේශනාවක් කරන වෙලාවට ඇහුවොත් එහෙම නිවන් දකින්න කැමති අය අත උස්සන්න කියලා. එතන ඉන්න ඔක්කොම අත උස්සයි. එහෙනම් නිවන් දකින්න නම් දැන් මෙන්න මේක කරගන්න කියලා කිව්වොත් එහෙම. ඒක කරගන්න අය ඉන්නේ පිංගුදේ බොහොම අත ලොස්සයි. ඒ කියන්නේ තාම මේ නිවන් දකින්නවා කියන එකට තාම ඔළුව හැරිලා නැහැ. නිවන් දකින්න ආසයි හැබැයි. නිවන් දකින්න ආසයි. ආස වුණාට තාම මේකට ඔළුව හැරිලා නැහැ. ඒකයි පිංගුදේ කියන්නේ. ආරාම හැදුවත් නැතත් තමන්ට පුළුවන්කම තියෙනෝනේ පැවිදි වෙලා. ගහක් යට ඉන්න. වහිනවා තමයි. තෙමෙනවා. ඒ ඔක්කොමත් එනවා. ඒත් කමක් නැහැ. ගහක් යට ඉඳගෙන හරි මේ කටයුත්ත කරන්න පුළුවන්කම ශක්තියක් තියෙනවා නම් අන්න ඒ කෙනා තමයි පින්වදිනේ මේ නිවන් මඟ සකස් කරගන්න යන කෙනා. වෙන කිසි දෙයක් හොයන්න එපා. මම මේ කියන්නේ පැවිදි වෙන්න යන අයට. ඒ වගේම ඉදිරි ඊළඟ ඉදිරි අනාගතයේදී පැවිදි වෙන්න පිරිසක් ඉන්නවා. ඒ අයටත් කියන්න තියෙන ඔච්චර තමයි. පුළුවන් තරම් පින්වදිනේ මේ මේකේ තියෙන ඇත්ත සත්‍ය තේරුම් ගන්න. ඇත්ත සත්‍ය ස්වභාවය තමයි පින්වදිනේ ඔය කියන ශරීරය ඇතුලේ පවතින හිත් පරම්පරාවක්. ඔය හිත් පරම්පරාව තමයි පින්වදිනේ ඔය මායාවල් පෙන්න ඔය යන ගමන තියෙන්නේ. දැන් මේ සතිය අපි මේ යම් සාකච්ඡාවක් ඉදිරියට තියෙද්දි බොහොම වැදගත් සාකච්ඡාවක් කෙරුණා අපි මේ මහත්තුරු කීප දෙනෙක් එක්ක. මම ඒ හා සම්බන්ධ සුළු කරුණු ටිකක් කියන්නම්. ඒ හා සම්බන්ධ සියල්ලම ප්‍රකාශයටපත් කරන්න බෑ දැනට. ඒ දැනට ප්‍රකාශයටපත් කරන්න බැරි පිංගතුනි. ඒව ටිකක් ගැඹුරු වැඩි. ඒව ටිකක් ගැඹුරු වැඩි වුණාම වෙන්නේ මොකද්ද? මේ ස්ටෙප් බයි ස්ටෙප් ඉස්සරහට යන එක එක පාට ස්ටෙප් 10ක් විතර ඉස්සරහට පැන්න ගමන් මොකද වෙන්නේ? අමාරු වෙනවා ඒ ටික තේරුම් ගන්න මොකද්ද ඒ කිව්වේ කියලා. මම ඒක මහත්මයෙකුට කිව්වා. පිස්සෙක්ගේ හිත ඇති වෙන ආකාරය ගැන මට විශ්ලේෂණයක් කරලා දෙන්න කියලා දවසක. මේ කියන්නේ පිංගුදිනි මේ මේ මේවා දෙන්නේ ධර්මයේ මනාකොට තේරුම් ගත්ත අයට මේ හිත කියන්නේ මොකද්ද කියලා හරියාකාරව දැනගන්න. මේ හිත කියන එක පිංගුදිනි හොඳාකාරවම දැනගන්න ඕනේ. මොකද්ද මේ හිත කියන්නේ කියලා. ඒතකොට ප්‍රත්‍යෙන් මේ හිත හටගන්න හැටි දැනගන්න ඕනේ. පජානාති කියලා කියන්නේ ඒක නිසා. හිතක් ආවා කියලා දැන ගැනීම නෙමෙයි. හිත මේ හිත ප්‍රත්‍යෙන් ජනිත වුණේ කොහොමද කියලා බලන්න ඕනේ. හැම වෙලාවකම මේ හිත කොහොමද ප්‍රත්‍යෙන් ජනිත වුණේ. එතකොට පිංගුදිනි කාට හරි හිතෙනවා නම් මම හිතුවා කියලා. අන්න එතන තියෙනවා දෝෂයක්. එහෙම එකක් මේකේ නැහැ. මම හිතුවා කියලා හිතන්න දෙයක් මේක ඇතුලේ නැහැ. කාටවත් එහෙම කියන්න බෑ. කවුරු හරි එහෙම කියනවා නම් මුලාවක ඉඳගෙන කියන්නේ. එහෙම කවුරු හරි කියනවා නම් මම හිතුවා කියලා දැන්. එහෙනම් එයාට පුළුවන්කම තියෙන්නේ ඒක නොහිතා ඉන්නත්. ඒ වෙලාවේ මහන්න දැන් ඔබ හිතුවනේ. ආ දැන් ඒක නොහිතා ඉන්න එහෙනම්. දැන් පුළුවන්ද? දැන් ඒක කරන්න බෑ. දැන් හිතුවා නම් දැන් ඒක නොහිතා ඉන්න. එහෙනම් හිතන්නත් පුළුවන්කමක් තියනවා නම් පිංගුදෙන් නොහිතා ඉන්නත් පුළුවන්කමක් තියෙන්න පුළුවන් නේද? නමුත් මෙතන තියෙන ප්‍රශ්නේ මොකද්ද? මෙතන තියෙන ප්‍රශ්නේ තමයි පිංගුතුනි ධම්මයක් හෙවත් අරමුණක් බැස්සනම් සංකාර හැදෙන එක නවත්තන්න බෑ කාටවත්. ඒ සංකාරයේ හැදුණා නම් ඒ සංකාරයේ හරහා විඥානය ගොඩනැගෙන එක නවත්තන්න බෑ කාටවත්. ඒ විඥානයේ ගොඩනැගුණා නම් ඒකට නාම රූප බහින එක නවත්තන්න බෑ. ඒ නාම රූප බැස්සනම් ඒ නාම රූප තුලින් අර හදා ගන්නවනේ මායාව. හදා ගන්නව නෙමෙයි ඇත්තට මොකද වෙන්නේ? හැදෙනවා. ඒ මායාකාරී ස්වභාවයක් හැදෙනවා. ඒකට පිංගුදිනි රූප වේදනා සංඥා සංකාර කියන ওই හතරම එකතුවක් එක තමයි ඕක හැදෙන්නේ. දැන් ඔබට අද මේ දැන් ටිකක් ඉස්සරහට ගියාට පස්සේ තේරෙයි. ඇයි මේ ස්කන්ධ උපාදාන කරගන්නේ කියලා. මේ මනේ තියෙන ස්වභාවයක් තියෙනවා. මේවා මේ මේ මේක පිංගුතුනි ගැඹුරු ධර්මය. ගැඹුරු ධර්මය කියලා කිව්වේ මේක මේ මහ ගැඹුරක් නැහැ. මේ ඉගෙන ගන්න ඔබ ගැන. දැන් භෞතික විද්‍යාව මේ මොකද ජීව විද්‍යාව ඉගෙන ගත්ත කවුරු හරි ඉන්නවනම් එයා ඉගෙනගෙන තියනවා මේ ලෝකෙන් සියයට එකක් ඒ කියේ මොකද්ද මේ කය සම්බන්ධව ඉගෙනගෙන තියෙනවා. එහෙනම් තව 99ක් තියෙනවා මේ කයේ තව වෙන ක්‍රියාකාරීත්වයන් මේ ලෝකේ වෙන ක්‍රියාකාරීත්වයන් ඒවා කො මේ හිත හැදෙන ක්‍රියාකාරීත්වයන් ඒ ඔක්කොම තියෙන්නේ පිඟුදුනේ බුදුදහම තුල. මොකද සාස්ත්‍රුන් වහන්සේට හැරෙන්න වෙන කිසිම කෙනෙකුට මේ හිතක් පිරිසිදු දැනගන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. මේ හිතක් අවබෝධ කරගන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. මේ හිතක් ඇති වෙන හිතක් බිඳිලා තව හිතක් ඇති වෙන යන ගත වෙන කාලයේ ස්පර්ශ කරන්න පුළුවන්කමක් වෙන කාටවත් නැහැ. මේ ලෝකේ පහළ වෙන අග්‍රගන්නෙම ඍෂිවරයෙකුටවත් බෑ පිඟුදුනේ ඒක කරන්න. සිත් දෙකක් අතර කාලේ හැම බලන්න. හැබැයි උන්වහන්සේ පටිච්ච සමුප්පන්නව දේශනා කළා තියෙනවා මේ හිත හටගෙන ඉවරලා જાතියක් බිහි වෙන දක්වා. එහෙනම් ශාස්ත්‍රු සාසනයක විතරයි පිංගුදුනේ මේ හරියාකාරව මේ හිත මොකද්ද කියන එක ගැන දැනගන්න පුළුවන් වෙන්නේ. එහෙනම් දැන් ඔබ මේ කරන්නේ සද්ධර්මයේ ශ්‍රවණය කරනකොට කරන්නේ පිංගුදුනේ මෙන්න මේ කියපු මේ හිත ගැන පොඩ්ඩක් ඉගෙන ගන්නවා. හැබැයි මේ ඉගෙන ගන්න එකක්වත් කිසිම කෙනෙක් ඔබට ඇත්තටම නිවන් දකින්න ඕන නැහැ. කිසිම කෙනෙක් ධර්මයේ ඉගෙන ගන්න එපා මුදුන වෙන්න. ධර්මයේ ඉගෙන ගන්න එපා දැනුම ගන්න. වැඩක් නැහැ. අපරාධේ කාලේ. ධර්මයේ හැමදෙස්සෙම ඉගෙන ගන්න පිඟුදුනේ ඉගෙනගත් ධර්මයේ ඒ මොහොතේ තමන්ගේ ජීවිතේට දාලා බලන්න. ඒකට ධර්මයේ ඉගෙන ගන්න. අන්න ඒකයි අවබෝධ වෙනවා කියලා කියන්නේ. ඉගෙන ගත්තාම විශ්වාසයක් ඇති වෙනවා. ඒ විශ්වාසය ප්‍රත්‍යක්ෂ වෙන්නේ කොයි වෙලාවටද? තමන්ගේ ජීවිතයට දානවා ඒක. තමන්ගේ ජීවිතයට දැම්මට පස්සේ තමන්ට තේරෙනවා ඇත්ත නේන්නම් මේ කියන්නේ. කෙනෙක් දේශනාවක් කරනවා. ඒ දේශනාව අහගෙන ඉන්න කෙනෙක් තමන් ගැනත් හිතනවා අනුන් ගැනත් හිතනවා කියලා හිතන්නකෝ. ඕම හිතන් ඉන්නකොට ඒ දේශනාවෙන් ගන්න කරුණු තමන්ට එහා පැත්තේ ඉන්න කෙනාගේ ජීවිතයට දාලා ඔබට පුළුවන් ද නිවන් දකින්න? බෑ. එහෙනම් මේ වැඩේ කරන්න ඕනේ වෙන්නේ දෙන්නයි. ධර්මයයි ඔබයි. ඒකයි ශාස්ත්‍රුන් වහන්සේ කිව්වේ ධර්මයේ පිහිට පතන්න. ඔබට ඔබගේ පිහිට විතරයි. ඔබට ඔබගේ පිහිටයි ධර්මයේ පිහිටයි. ඔන්න ඔය දෙක තමයි තියෙන්නේ. අත්ත දීපා විහෙරත අත්ත සරණා අනඤ්‍ය සරණා ධම්ම දීපා විහෙරත ධම්ම සරණා අනඤ්‍ය සරණා. එහෙනම් ධර්මයයි ඔබයි විතරයි අවශ්‍ය වෙන්නේ නිවන් දකින්න. දැන් ඕකේ කිව්වද තව කෙනෙකුත් ඕනේ කියලා නිවන් දකින්න. එහෙනම් තව කෙනෙක්ගේ දේවල් වලින් ඇති වැඩක් නැහැ හැමතිස්සෙම. එහෙනම් නිවන් දකින්න යන කෙනාට පිංගතුනේ ඉන්නේ ධර්මයයි ඔබයි විතරයි. වෙන කවුරුත් ඇත්තෙම නැහැ. තව කවුරු හරිත් එක්ක නිවන් දකින්න හැම බලාපොරොත්තු වෙන ඉන්නවනම් ඔබ යන්නේ වැරදි පාරක. ඔබට හැමතිස්සෙම පේනවනම් තව කෙනෙක්ගේ වැරදි. ඔබ යන්නේ වැරදි පාරක. මොකද හේතුව පිංගතුනේ ඔබ ඔබගේ වැරදි දකින්න තාක් නොදකින්න තාක්කල් ඔබට නිවන් දකින්න හම්බ වෙන්නේ නැහැ. ඔබ තව කෙනෙක්ගේ වැරදි දැක්කා කියලා එයා නිවන් දකින්නෙත් නැහැ, ඔබ නිවන් දකින්නෙත් නැහැ. නිකන් නිෂ්ඵල ක්‍රියාවක් කරෙන්නේ. හැමදෙස්සෙම පිංගතනේ තමන්ගේ වැරද්ද දකින්න. සත්පුරුෂයන් වහන්සේලා විසින් තමන්ගේ වැරද්ද කර නිගාවට පත් කළොත් කකුල් දෙක අල්ලලා වඳින්න. අනේ ස්වාමීනි, ඔබ වහන්සේ මට මගේ වැරද්ද පෙන්ලා දුන්නා. මම එක අඩියක් තව ඉස්සරහට යන්න පුළුවන් කමක් ලැබුණා ඔබ වහන්සේ ඒ කරපු දේ නිසා. නමුත් පිංගුතුනි ලෝක සත්‍යය කරන්නේ ඕක නෙමෙයි. අන්න මට ගැහුවා. අද නම් මටම තමයි ගැහුවේ. ඇයි දන්නවනේ මං ගැන? අර ඌ කියන්නේ නැති. එහෙම හිතෙනවා මිනිසුන්ට. සද්ධර්මයේ කතා කරගෙන යද්දි ඒ වට ගැළපෙන්න මොනවාරි එහෙම කියුණොත් එහෙම මොකද වෙන්නේ? ඒ කාන්තේම අර මාත් එක්ක රණ්ඩු වුණානේ. ඌ ගිහිල්ලා කියන්නේ නැති. දැන් මට දුන්නනේ පළු යන්න. මමත් දෙන්නම්කෝ වැඩ. ඊට පස්සේ මොකද කරන්නේ? අර අමු අපා ගත වෙන්න බොරු ප්‍රචාර ඇර ඇර යනවා හැමතැනම. ඒක ඉතින් පෘථග්ජනයාගේ හැටි. ඊළඟත් බැවේ අපාගත වෙලා ඉවර වෙලා මේ ලෝකේ සරුසාර කරන්න වැඩ පිළිවෙලක් කරන පිරිසගේ හැටි. නමුත් පිඟුතුනි නිවන් දකින්න යන කෙනා හැම මොහොතකම බලන්න තමන්ගේ වැරද්ද මොකද්ද කියලා. තමන්ට කොහෙද වැරද්ද උනේ? තමන්ගේ මොකද්ද වැරද්ද? ඇයි මට මේක දාන්න බැරි? ඇයි මට කේන්ති යන්නේ? එන ඇයි අල්ලපු ගෙදර කාට කේන්ති යන්නේ කියලා බලලා වැඩක් තියනවද? නැහැ. ඇයි මට කේන්ති යන්නේ? ඉතින් මට කේන්ති යන්නේ නැත්තම් දැන් මම මේ ලෝක සම්මත මටක් මේ පාවිච්චි කරන්නේ. එතන මට කේන්තියක් නැත්නම් අල්ලපු ගෙදරේ කාට කොච්චර කේන්ති ගියම් මොකද? බිරිඳට කේන්තියක් නැත්නම් ස්වාමි පුරුෂයාට කොච්චර කේන්ති ගියත් මොකද? ප්‍රශ්නයක් නැහැනේ. කේන්ති ගත දෙන්නෙක් හිටියොත් මොකද වෙන්නේ? අන්න එතකොට තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒක නිසා පිංගතනි අනිත් කෙනාගේ කේන්තිය ගැන එක බින්දු මාත්‍රයක්වත් හිතන්න යන්න එපා. හැමතිස්සෙම බලන්න මගේ දෝෂේ මොකද්ද? මොකද හේතුව පිංගුදෙනි මේ සිත් පරම්පරාව තමයි නතර වෙන්න ඕනේ කොයි කාලෙක හරි. නැත්නම් පිංගුදෙනි මේ සිත් පරම්පරාව හරහා තව කී දහහක් සත්වයෝ දුක් විඳින්න ඕනේද? සත්ව ගණනින් ඉදිරියට බැලුවොත් එහෙම මේ අද්දවේදී සෝතාපන්න වෙන්න බැරි වුණොත් ඔය සිත් පරම්පරාවට ඊළඟ එකේ හරකෙක් වෙයි. ඊළඟ ඌ බෙල්ල කපා ගන්න ඕනේ. ඒ වගේ හරක් ආජාති ලක්ෂ ගානක් බිහි වෙයි. ඒකෙන් වරිස බලු වෙයි. ඊට පස්සේ ඒ විදිහට දුක් විඳි. ඊට පස්සේ එළු වෙයි. ඔහොම වෙලා ඊට පස්සේ මහා අපායයයි. ඔය ආදී කටයුතු නිවෙන්නේ. එහෙනම් මේ වෙලාවේ පුළුවන් නේද පිංගුදුනි සත්‍යෝ ලක්ෂ ගානක් නිදහස් කරන්න මේ සද්ධර්මයේ ශ්‍රවණය කළා. මතුවට බිහි වෙන්න ඉන්න සත්‍යෝ ලක්ෂ ගානක් නිදහස් කළ හැකි. දුක්ඛ කන්ද ලක්ෂ ප්‍රකෝටි ගානක් නිදහස් කළ හැකි. එක මොහොතක් මොහොතක් නෑර ඔබ දුකෙන් පෙළෙනවා. ඒක ඔබට තේරෙනවා නොතේරෙනවා වෙන්න පුළුවන් පිංගුදුනි. නමුත් ඒක එහෙමම තමයි. හදපු දෙයක් කැඩිලා බිඳිලා යද්දි ඒ දුක දරා ගන්න බැරි නිසා තමයි පිංගුදුනි ආයි නැවත වාරයක් ඒක හදන්නේ. එහෙනම් මේ හදන වැඩපිළිවෙලේ හදන වැඩපිළිවෙලේ ඉන්න හැම කෙනෙම පිංගුදුනි අංශු මාත්‍රයක් නැර දුක් විඳිනවා. ඔන්න ඒ අංශු මාත්‍රයක් නැර දුක් විඳිනවා නම් එක තප්පරයකට දුක් ප්‍රකෝටි ගානක් විඳිනවා නම් අංශු මාත්‍ර දුක් ප්‍රකෝටි ගානක් විඳිනවා නම් අනාදිමත් සංසාරයත් තව ඉස්සරහට යන්න ගියොත් එහෙම පිංගුදුනි මොන තරම්නම් දුක්ඛක්ඛන්ද මේ ලෝකෙට ගොඩ නැගෙයිද? ඔය හැම දුකකින්ම නිදහස් වෙන ක්‍රමවේදනේ සාස්ත්‍රුන් වහන්සේ දේශනා කළේ. එහෙනම් අන්නේ ක්‍රමවේදේ අනුගමනය කරන්න. ඒ ක්‍රමවේදයේ තිතටම අනුගමනය කළොත් පින්වතුනි කවර කවදාක්වත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. අපේ ක්‍රමවේදයේ තමයි සාස්ත්‍රුන් වහන්සේ මොනවද කිව්වේ ඒක කරනවා දිවිහිමියෙන්. උන්වහන්සේ කිව්වා නම් සතර සතිපට්ඨානේ හිත පිහිටවාගෙන තියාගනින් කියලා. ආයි අහහ ඉන්න දෙයක් නැහැ. ප්‍රශ්න කර කර ඉන්න දෙයක් නැහැ. ඒකට හිත පිහිටව ගත්තා ඒකේ තමයි ඉන්නේ. අන්න එහෙම ඉන්නකොට පිංගුදුනි හොඳාකාරවම තේරෙනවා ඒකෙන් පොඩ්ඩක් පිටට පැන්න ගමන් මාරවසඟයට අහු වෙන හැටි. මාරවසඟයේ ඉන්න කෙනෙකුට ඕක තේරුම් ගන්න බෑ. නමුත් සතර සතිපට්ඨානය තුල ඉන්න කෙනෙකුට පිංගුදුනි සිහිය පොඩ්ඩක් එතනින් අයින් වෙච්ච ගමන් හොඳටම තේරෙන්න පටන් ගන්න ඔන්න මාරවසඟයට ආය අහු වුණා කියලා. මාරවසඟය කියලා කිව්වේ පිංගුදුනි මේ වසවත්ති මාරය ගැන එහෙම නෙමෙයි මේ කතා කරන්නේ. මාර වසඟයට අහු වෙන බව ඔන්න දැනගන්න පුළුවන් තරක් ගහලා. එහෙනම් පිංගුදෙනි මේ ශාස්ත්‍රු සාසනයේ තියෙන්නේ නිවන් දකින්න. එහෙනම් හැම කෙනෙක්ම නිවන් දකින්න වැඩපිළිවෙලේ ඉන්න ඕනේ. මේ දේශනා කරන අපිත් එහෙම තමයි. නිවන් දකින්න වැඩපිළිවෙලේ ඉන්නවා මිසක් පිංගුදෙනි මේ පිරිස් ගොඩ නගන වැඩපිළිවෙලක නැහැ. පිරිස් ගොඩ නැගීමේ කිසි අවශ්‍යතාවයක් නැහැ. නිවන් දකින්න වැඩපිළිවෙලට එන්න. නිවන් දකින්න නම් පිංගුදෙනි පුළුවන් තරම් යන්න. ඇතුළට යන්න. ඇතුළට යන්න. මුඩට මතු වෙන්න යන්න එපා. උඩට මතු වෙන්න මොකද වෙන්නේ? නිවන් දකින්න එක ප්‍රමාද වෙනවා. ලාභ කීර්ති ප්‍රශංසා එන්න මොකද වෙන්නේ? නිවන් දකින්න එක ප්‍රමාද වෙනවා. ලාභ කීර්ති ප්‍රශංසා කියලා කියන්නේ ඇටමස් විදගෙන යන එක. ඇට මිදුළු දක්වා යන එකක් ලාභ කීර්ති ප්‍රශංසා කියලා කියන්නේ. අන්න ඒක නිසා තමයි පිංගුතුනි අපේ මේ මහත්තුරු ඒවට ඉන්නේ. කිසිම කෙනෙකුට කිසිම ආකාරයකින් නින්දාවක්වත් ප්‍රශංසාවක්වත් අපිට කරන්න බෑ. මොකද වැඩිපුර දෙනා කරන්නේ ප්‍රශංසා. නින්දා කරන අය නම් හොඳයි. නින්දා කරන්න හොඳයි. ඒ නින්දා කරන්න පිංගුදෙනි තේරෙනවා මේ ලෝක සත්‍යයේ ස්වභාවය. ඒ ලෝක සත්‍යය ගැන අනන්ත අප්‍රමාණ කරුණාවක් හිතේ පහළ වෙනවා. ඒ ලෝක සත්‍යය ගැන මහා මුදිතාවක් හිතේ පහළ වෙනවා නින්දා කරද්දී. හැබැයි ඒ නින්දාව නිවනට නම් හොඳයි. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ මොකද්ද? ප්‍රශංසා වෙනකොට හරියට පරිස්සම් වෙන්න. ඔය ආරාම ගත වෙන්න යන උත්තම පිරිස. ඔබට මහා ප්‍රශංසා කරයි පිරිස්. ඒ ප්‍රශංසා එනකොට පිංගුදෙනි දුවන්න. ඉන්නපා ළඟ පාතකව ඕනෙම වෙලාවක පිංගුතනි කවුරු හරි කෙනෙක් කිව්වොත් මේ අනේ මේ සද්ධර්මයේ තේරෙනවානේ කොච්චර දෙයක්ද මේ අපේ භාග්‍යයට මේ පහළ වුණා නේද ආදි වශයෙන් කියද්දි මම කියන වචනේ තමයි ශාස්ත්‍රුන් වහන්සේගේ ශාසනය ශාස්ත්‍රුන් වහන්සේගේ ධර්මය. ඒක නිසායි ඔබට ඕක තේරෙන්නේ. එහෙම කියලා මම එතනින් අයින් වෙනවා. ඇයි ඒ? ලාභ කීර්ති ප්‍රශංසා කියලා කියන්නේ මහා දරුණු ආයුධයක්. දන්නේ නැහැ පිංගුතනි අර සෙනඟ ගොඩාක් යන තැනක දැලිපිහි පාරක් ඇද්දොත් එහෙම මොකද වෙන්නේ? දැනෙන්නේවත් නැහැ දැලිපිහියට කැපුණයි කියලා. නමුත් ගෙදර ගිහිල්ලා බැලින්නම් මොකද වෙලා තියෙන්නේ? හෝ ගාලා ලේ වැක්කිරනවා කපපු තැනින්. ඔන්න ඔය වගේ තැනක් පිංගුතුනි ලාභ කීර්ති ප්‍රශංසා කියලා කියන්නේ. පුළුවන් තරම් පරිස්සම් එන්නේ නැහැ. තුන් සිවුරයි පාත්‍රයේ විතරයි එකම ලාභය. වෙන මොහොත් නැහැ. එක එක ආකාරයෙන් පැහැදී පිරිස්. ඒ පිරිස්වල හැටි මේ වෙනකොට කුටි මංගිතන එක 20කට වඩා මට පූජා කරන්න හදනවා පිරිස්. ඒ අය හැම කෙනාටම කියලා තියෙන භික්ෂු සංඝයා වහන්සේලාට පූජා කරන්න. එදාට පහළ වෙන්නා වූ භික්ෂු සංඝයා වහන්සේලාට පූජා කරන්න. වෙනක එතන මේ එතන ලොක්කෙක් කවුරුත් නැහැ. එතන කවුරු හරි මාර්ගඵල ලබනවා නම් උත්තමයෙන් ආන්ගේ මාර්ගඵලලාභී උත්තමයා තමයි ලොක්කා. උන්වහන්සේගේ හිතෙන් නෙමෙයි අපි වරද නමස්කාර කරන්නේ අන්නේ උත්තමයාට. ඒ මාර්ගඵල ලබන්නේ සත් අවුරුදු සාමණේරයෙක්ද කියලා අපි දන්නේ නැහැ. සත් අවුරුදු සාමණේරයන් වහන්සේ නමක් අරහත්ත්වයට පත් වුණොත් පිංගුදුනි ආන්ගේ උත්තමයා තමයි එතන ඉන්න මහා ශ්‍රේෂ්ඨයා. ඒ හැරෙන්න එතන වෙන මොකුත් මේ වැඩ පිළිවෙලක් නැහැ. මෙන්න මේක අනුගත වෙන්නේ. ඒක නිසා පිංගුදුනි තමන්ගේ වැරද්ද හැමතිස්සෙම දකින්න. අනුන්ගේ තුලින් තමන්ගේ වැරදි දකින්නත් බෑ, තමන්ගේ තුලින් අනුන්ගේ වැරදි දකින්නත් බෑ. හැමතිස්සෙම පිංගුදුනි ධර්මය අහන්න, ධර්මය අහලා බලන්න මානගත වෙන හැටි තමන්. යමක් ප්‍රකාශයට පත් කරද්දී සිහියෙන් ඉඳගෙන ප්‍රකාශයට පත් කරන ඔබට හොඳාකාරවම පේයි. ඔබ මානයට පත් වෙච්ච හැටි, ඒ වචන පාවිච්චි කරපු හැටි මානයට පත් වෙන්න. ඔබ ලෝභකමක් එහෙම හිතේ හටගත්තා නම් ඔබට හොඳාකාරවම පේන්න පටන් ගන්නේ මගේ පොඩි ලෝභයක් එක්ක නේද මම මේ කතාව කිව්වේ. පොඩි ද්වේෂයක් එක්ක නේද මම මේ කතාව කිව්වේ. අන්නේ කියනකොට පිංගුතිනි ඔබට දැනෙන්න ඕනේ මොකද්ද? මහා නීච වූ ගතිය. ඉස්සර නම් නීච වූ ගතිය කියන්නේ මොකද්ද? කුණුහරපයක් කියාගෙන සරමත් වලාපොට ගහගෙන කුණුහරපයක් කියාගෙන කාට හරි ගහන්න යනවා නම් අන්න ඒක තමයි නීච ගතියක් විදිහට දකින්න ඕනේ ඉස්සර. නමුත් දැන් පිංගුතිනි ඒව ඔක්කොම සම්පූර්ණයෙන්ම අතු ගෑවිලා ගිහිල්ලා දැන් ඒව ඔබ තුලින් දකින්න බෑ කොහොම කළත්. ඒ මට්ටමට සීලයක පිහිටලා ඉන්නේ ඔබ. හැබැයි දැන් තව එකක් තියෙනවා. ඒ තමයි පිංගුදුනි අර හිතේ හට ගන්න. හැබැයි කටින් සමහරට කටින් විතරක් පිට කරනවා, අතින් පයින් පිට කරන්නේ නැහැ ඒක. නමුත් සමහරට කටින් පිට කරන්න පුළුවන් ඒවා. අන්න ඒව හොඳට අත්දකින්න. ඒ වෙලාවට හොඳට සිහියෙන් ඉඳගෙන බලන්න මොකක්ද ඒ උනේ. මේ මාන්නාදී කමකට නේද මම මේක කිව්වේ. එහෙම වෙන්න පුළුවන්. මාන්නාදී කමකට නේද මේක කියුනේ මට. නැත්තම් මට තරහ ගිහිල්ලා නේද මේක මේ කිව්වේ. දැන් බලන්න ඉතින් තමන්ගේ වැරද්දක් තමන් දැක්කම කොච්චර වටිනවද? සාදුනාදයක් දෙන්න සාතුරුන් වහන්සේ දිහා දැකලා. පිංගුතුනි මේ සාතුරුන් වහන්සේට එක දවසකට ලක්ෂ වතාවක් සාතුරුන් වහන්සේට නමස්කාර කරනවා මම. හේතුව පිංගුතුනි ඒ වැරදි දැකලා. ඒ වැරදි වලින් අද නිදහස් වෙන්න මේ මාර්ගයේ පාදලා දුන්නේ සාතුරුන් වහන්සේ. එන උන්වහන්සේට නමස්කාර වෙන්න ඕනේ. ඒ හැම මොහොතකම පිංගුදෙන අප්‍රමාණ ප්‍රීතියකටපත් වෙලා. අද මේ වැරද්ද මගේ නෑ. කවුරු හරි කෙනෙක් වැරද්දක් කරනවා දැක්කොත් එහෙම. ඒ වැරද්ද අද මගේ තුල නෑ. අද මගේ තුල ඒ වැරද්ද නැත්නම් අද මේ තිරිසනෙක් විදියට මේ මිනිස්සේ හැසිරෙනවා. පෙරේතෙක් විදියට මේ මිනිස්සේ හැසිරෙනවා. අද මගේ ඒ වැරද්ද නැහැ. ඒ වැරද්ද නැතිකලේ ශාස්ත්‍රෝන් වහන්සේ. ඒ උත්තමයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. මොනතරම් ප්‍රීතියක් ඇතිවෙනවද හිතට? ධර්මයත් ඔබත් විතරක් ඇසුරු කරගෙන ඉස්සරහට යන්න. බුදුදහම කියලා කියන්නේ ප්‍රායෝගික දෙයක්. ඒ ප්‍රායෝගිකව පිංගුතුනි මේක අත්දකින්න. ඔබ මෙතන බණ අහන්න ආවට පස්සේ මට ඔබට දෙන්න පුළුවන් අවස්ථා දෙකයි. එකක් තමයි අවවාද, අනිත් එක තමයි ධර්මය. ඒක ධර්මාවවාද තමයි හැමදෙස්සෙම ඔබට දෙන්න ඕනේ. ධර්මයේ විතරක් කිව්වට වැඩක් නැහැ. මොකද පිංගුතුනි ධර්මය නම් ඕනේ තරම් තියෙනවා. ඔය කවඩ් එක ඇරියා නම් මුළු ත්‍රිපිටකේම ඔතන තියෙනවා. කවුරු හරි කෙනෙකුට කියවන්න පුළුවන් නම් කියෝගෙන යන්න. එක එක ආකාරයෙන් මේ ඉන්ටර්නෙට් එකේ තියෙනවා ත්‍රිපිටකය. ඕනේ කෙනෙකුට පුළුවන් කියවන්න. නමුත් පිංගුදුනි ප්‍රශ්නේ තියෙන්නේ මෙන්න මේ ධර්මය කොහොමද ජීවිතවලට දාගන්නේ කියන එක. ජීවිතවලට ධර්මය දාගන්න නම් අන්න ඒක තමයි පිංගුදුනි ධර්මදේශනාවකින් කෙරෙන්න ඕනේ. මම දන්න විදිහට සහ සාත්‍රුන් වහන්සේ කියලා දෙන විදිහට. ධර්මය අහගෙන ඉන්න කෙනාට ඒ ධර්මය කොහොමද ජීවිතයට කාවත් දන්නේ. ඒක නිසා තමයි ශාස්ත්‍රුන් වහන්සේ විවිධාකාර උපමා උපමේ අරගෙන. දැන් ශාස්ත්‍රුන් වහන්සේට තුන් කාලයක් දකින්න පුළුවන්ද බැරිද? එහෙනම් ඇයි ශාස්ත්‍රුන් වහන්සේට ඒ කාලේ හිටපු මිනිසුන්ට කියන්න තිබුණ නැත්තේ? මේ උඩින් යන අහස යනා ගැන. ඉතින් මේ කාලේ තුන් වහන්සේට දැක් ගන්න පුළුවන්නේ පරමාණු බෝම්බ ගැන. ඒවා හැම අරගෙන කියන්න තිබුණානේ. ඈ කියන්න තිබුණානේ මේ මහණෙනි උඹලා හරියට මේ 2000 මේ නැත්නම් 1900 ගණන් වල ජපානයට ගහන්න යන පරමාණු බෝම්බේ වගේ මේ ධර්මයේ ප්‍රචාරය කරලා යවපල්ලා. ඒකෙන් කියන්නේ මොකද්ද? එක 90ක් තව 90ක වැඩිලා ඒක දෙහිකට කැඩිලා ඒකෙන් එනර්ජි දෙකක් පිට වෙලා ගිහිල්ලා ඔය ආදි වශයෙන් රුක්සටහනක් වගේ එක තප්පර ගානකදී මහා විශාල ප්‍රදේශයක් රත් වෙනවා. ඉතින් එහෙම එන්නේ ක්‍රමයකට මේ කරපල්ල කියලා කියන්න තිබුණානේ බුදුහාඳුරන්. නමුත් එහෙම කියන්නේ නැහැ. හේතුව මොකද්ද? එහෙම කිව්වනම් පින්වතුනි ඒ අයට මේක ජීවිතයට අන්තර්ගත කරගන්න බැරි වෙනවා. බුදුහාඳුරෝ කියනවා ඊතල හදන කෙනෙක් ඊතලයකට පණ පොවනෝ වගේ හිතට පණ පොවලා හිත කෙලින් කරගන්න කියලා. මේ ඇදගගහ යන හිත ඊතලයකට හරියට පණ පෙව්වේ නැත්තම් මොකද වෙන්නේ? ඊතලේ වෙවුල ගිහිලා කොහේ හරි වදිනවා. ඒ තැනට යන්නේ නැහැ. එහෙනම් උන්වහන්සේ දේශනා කරනවා ඊතලයකට පණ පොවනෝ වගේ උසුකාරෝව තේජනං. එතන උසුකාරෝව තේජනං කියලා ගත්තේ. يعني මේ ඊතල හදන කෙනා තේජස හදනවා වගේ ඊතලයට තේජස හදනවා. يعني රත් කරලා ඉවර වෙලා පින්වතුනි ඒකට තේජෝ ධාතුව කවලා. ඒ ඊතලෙ බොහොම ශක්තිමත් කරනවා. ආයි වැනි යන්න නැති වෙන්න. අන්නේ தත්ත්වෙට හදන්න. ඒ හිතත් ඒ தත්ත්වෙට හදා ගන්න කියලා. දැන් ඕක ඒ කාලේ හිටව පිරිසට ඇහෙනවනේ. එතන ඒ කාලේ හිටව පිරිසට තුවක්කුවක් ගැන එහෙම කිව්වනම් දැන් තුවක්කුවලත් ඔය සංසිද්ධි තියෙනවා ඇතිනේ. උන්නේ එහෙම එහෙ යන්න නැති වෙන්න. තනි කෙලින් යන විදිහට බැරල් එක ඔය විදිහට හදපන් කියලා කියන්නේ නැහැ නේ බුදුහාඳුරෝ. එහෙනම් ඒකෙන් හොඳ ආකාරවම තේරෙනවා නේද උන්වහන්සේගේ සියලුම දේශනා මේ මිනිසුන්ගේ ජීවිතවලට ඔබා ගන්නයි කිව්වේ කියලා. අන්න ඒක නිසා පිංගුදනි ධර්මයේ දැනගන්න බණ අහන්න එපා. බණ අහන්න ධර්මයේ තේරුම් ගන්න. බණ අහන්න ධර්මයේ අවබෝධ කරන්න. තමන්ගේ ජීවිතයට දාගන්න. අන්න එතකොට තමයි ඔබට තව ප්‍රශ්න එන්නේ. ඔබ තව ජීවිතයට එකක් දාගන්නවා. ඒ දාගත්ත ගමන් දැන් ඔබට තව ප්‍රශ්නයක් එනවා ධර්මයේ සම්බන්ධව. දැන් ඔබ ඒ ප්‍රශ්නේ ගැන හිතනවා. හිතලා ඒක හිතලා තමන් निराකරණය කරගන්න බැරි නම් අන්න සම්බ්‍රාහ්මචාරීන් වහන්සේ නමක් මුණ ගැහෙනවා. සම්බ්‍රාහ්මචාරීන් වහන්සේ නමක් මුණ ගැහිලා අහනවා මට මෙන්න මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා වැත්නි කොහොමද කරන්නේ? අන්න එතකොට ඒ උත්තමයා විසින් ඒ කරුණ පහදලා දෙනවා. දැන් ඒ ප්‍රශ්නෙත් හරි. ඔන්න ඔය විදිහට පිංගුදනි මේ තමන්ගේ ජීවිතේට දාගෙන මේ කරුණට ගියාම නිවන කියන එක පිංගුදනි මහා ඈතක තියෙන දෙයක් නෙමෙයි. අද ප්‍රශ්නේ තියෙන්නේ මේකයි. ධර්මයේ පොඩ්ඩක් දැනගත්ත ගම එතනින් එහාට බලන්නේ මොකද්ද? තව තව මං කොහොමද ධර්මයේ දැනගන්නේ? මොකද ධර්ම රසය කියන එකත් මහා ආශ්චර්යයක්. ඒ රසයට අහුවෙච්ච කෙනා අනාගාමිත්වෙන් එහාට යන්නේ නැහැ. ඔච්චර මාර්ගඵල මේ වේගෙන් අරගෙන ගියත් අනාගාමිත්වේ නතර වෙනවා. ඇයි? ධර්මයේ අතහැරලා යන්න බෑ. ඒකයි ශාස්ත්‍රුන් වහන්සේ කියන්නේ මේ ධර්මයේ කියන එක පාවිච්චි කරන්න එපා අනිත් කරුණවලට. ධර්මයේ කියන එක පාවිච්චි කරන්නේ නිවන් දකින්න. එහෙමනම් පින්වතුනි දැන් ඔය හිත හැදෙන හැටි බලන්න හොඳට. ඔය හිතේ මේ ඔබගේ හිතක් කියලා එකක් ඔතන නෑ. කාටවත් පාලනය කරන්න පුළුවන් කියලා හිතක් එහෙම එකක් නෙමෙයි තියෙන්නේ ඔය. ඔය හිතට වෙන්නේ මොකද්ද? ධර්මයක් බහැපු ගමන්. දැන් හොඳට අවබෝධ කරගන්න. කොහෙන් හරි ධම්මයක් බහැපු ගමන් සංකාරයක් හැදෙනවා. සංකාරයක් හැදෙනවද කියන ධම්මේ බහින් නැතු අනන්තර සමනන්තර ප්‍රත්‍ය වගේ දෙයක් ඒක. ධම්මේ බහින් නැතුව අරමුණ බහින්නේ නැතුව පිංගුතුනි සංකාරයක් හැදෙන්නේ නැහැ. හැබැයි සංකාර නොහැදෙන වෙලාවක් තියෙනවද මේ ඇඟේ? මේ මේ මේ මේ මේක ශරීරයක් ගත්තාම ඕක ඇතුලේ සංකාර නොවැඩෙන වෙලාවක් තියෙනවද? නැහැ. නිරෝධ සමාපත්තියට සම්බන්ධින්න ඕන සංකාර නොවැඩෙන්න නම්. එත කම්ම සංකාර වැඩෙනවා. රහතන් වහන්සේලාට විසංකාර වැඩෙනවා. සේක පුද්ගලයන්ට අවිසංකාර වැඩෙනවා. සංකාර කියලා කියන්නේ ওই දෙකම කියන එක නමක්. එන ඒක නතර වෙන්නේ නැහැ කවදාකවත්. නිදාගත්තත් එහෙම තමයි. සිහිය නැති වුණත් එහෙම තමයි. අරමුණු හරියට විජානනය කරගන්න බැරි වෙයි සිහිය නැති වුණාම. දැන් ඒ දැන් මම ඔන්න දැන් ඔන්න දැන් තව කරුණක් මතක් කරලා පෙන්නන්න. දැන් මම කියවනේ සිහිය නැති වුණාම කියලා. දැන් ඔන්න බහින ඔළුවට මොනවද? සිහිය නැතුනම කොහොමද දන්නේ වෙන්නේ? දැන් මේ වෙලාවේ එහෙම අහන්න chance එකක් තියෙනවා නම් එහෙම මොකක්ද අහන්නේ? අර මේ සාර බනකොටද ඔහොමම යන්න ඇරලා. පස්සේ අහනව නම් තව කමන්නේ. නැත්තම් මොකද හිතෙන්නේ ටක් ගාලා? ටක් ගාලා හිතෙනවා මේ සිහිය නැති වුණොත් එහෙම කොහොමද දන්නේ නේද හිත හටගන්නේ? අන්න ඒක පොඩ්ඩක් කතා කරමුද? දැන් ඒතකොට මොකද වෙන්නේ? නිවන් දකින්න එක පැත්තක. දැන් සිහිය නැතුනොත් මොකද වෙන්නේ කියලා නේද? ඉතින් සිහිය නැති වෙලා නිවන් දකින්න බෑනේ කාටවත්. එහෙනම් ඔක නිවන් දකින්න අවශ්‍යකද්ද? නෑ. ඔය කතා කරන්නේ මොකද්ද? ධර්මයේ දැනගැනීමේ ආසාව. අන්න එතකොට තමන්ට තේරෙන්න ඕනේ පිංගුදෙනි මම වැරදි මාර්ගයේ ඉන්නේ. මම ඔබට හොඳ උදාහරණයක් කියන්න. මම දවසක් වාහනේ යනකොට දැක්කා ලේනෙක් පාරේ කෑමක් අහුලනවා. දැන් මම මේ මීටර් 100ක ඈත ඉඳලා දකින්නවා. මම දැන් හිතනවා මේ දැන් අයින් වෙයි, දැන් අයින් වෙයි. අයින් වෙන්නේම නැහැ. අර පාරේ අර අස්සේ අර මේ මම හිතන තාර පොඩ්ඩක් අස්සක ඒක තියෙන්නේ මේ කට දදා ඒක ගන්න හදනවා. අන්තිමට ළඟටම ඇවිල්ලා මහා අයියෙන් බ්‍රේක් ගහලා පැත්තකට ගලලා යන්තම් නවත්ත ගත්තේ. ඔය වෙලාවේ පින්වදෙනි මට හිතුණ එකම කාර්යය තමයි මේ ලේන වගේ තමයි මේ ලෝකේ ඉන්න මිනිස්සු. කාම අරමුණක් ආවට පස්සේ ඒ කාම අරමුණ ලොව ඉන්නවා. එක වාහනයක් නෙමෙයි එන්නේ, වාහන හතරක් හතර දිසාවෙන් එනවා. මොනවද? ජාති, ජරා, ව්‍යාධි, මරණ. හැබැයි තාම ඉන්නේ මොකක් ලෝලවද? කාමයේ ලෝලව ඉන්නවා. ඉතින් ඔතනට ආපු ගමන් මොකද වෙන්නේ? ওই වාහන හතරම ඇඟට උඩින් යනවා. ඉවරයි. හිතන්නකෝ. විවාහය කියලා කියන්නේ එක තැන. අධ්‍යාපනය කියන්නේ පළවෙනි තැන. අධ්‍යාපනය කියන එකට ඔළුව ගහගෙන ඉන්නවා. ඔළුව ගහගෙන හිටියට පස්සේ දැන් මම මේ ගැන ඉගෙන ගන්න පාර ඒ මොකුත් නෙමෙයි. වැරදි විදියට ගන්න ආයත නැත්නම් එක එක જાති ඒවා හදා ගන්න පුළුවන් නේ. ඉගෙන ගන්නවා කියන තැනට එනවා. ඉගෙන ගන්නවා කියලා ඒක ගහගත්තාම ආස්සේ. යුනිවර්සිටි එකෙන් එළියට එනකන් දන්නවද තමන්ට වයස කීයද කියලා දැන්? දැක්කද වෙච්ච වැඩි? තමන් කොච්චර ජරාවට පත් වුණාද කියලා දන්නවද? නෑ, අර කාම අරමුණේ ඉන්නේ. ටී මාර ටියුෂන් එක යනවා, මේකට යනවා, මේකට යනවා, මේ විභාගේ ආයෙක ඉවරයි, දැන් අනිත් විභාගෙට යනවා. ආ පොඩ්ඩක් දැන් නිදාද, අනිත් විභාගෙට යනවා. ඈ ඔයාදී වශයෙන් එහෙට මෙහෙට දුවනවා මිසක්. ඔය එක දරුවෙක්ගෙන් අහන්න උඹ වයසට යනවා කියලා ඔබට දැනෙන්නේ නැද්ද? එහෙම එකක් ගැන හැඟීමක්වත් නැහැ. හරියට අර ලේන වගේ නේද? ඌට හැඟීමක් නැහැ නේද මේ තව පොඩ්ඩ වෙලාගේ උගේ දිවිතර වෙනවා කියලා. ඌට ඊට වඩා ඒ කියන්නේ ඌ හරි ලේන ජීවිතේට දාස අර ඇටේ අහුල ගන්න දාස. ජීවිතේටනේ ආස. නැව ජීවිතේට කොච්චර ලේන ආස වුණත් මොකද උනේ? අර කාම අරමුණ ලොකු වුණා නේද ලේනට ඊට වඩා? ඒකට අමතක වුණා මේකෙන් අයින් වෙන්න ඕනේ කියලා. ඔන්න ඕක තමයි මේ ජීවිතේ වෙන්නේ. අධ්‍යාපනය අරගෙන යුනිවර්සිටි ගිහිල්ලා එළියට එනලා ඔළුව උස්සලා බලනවා එකපාරක්. ඒ ඔළුව උස්සනකොටම ලෝකෙ දිහා බලන්න ඔළුව උස්සන්නේ. ඒකට ඉඩ දෙන්නේ නැහැ. අම්මයි තාත්තයි සහ වටේ ඉන්න පිරිස ඊළඟ ගිනි ගෙඩිය දාන ඔළුවට. මොකද්ද? දැන් ඉතින් කසාදයක් බඳා. දැන් මොකද කරන්නේ? පින්වදෙනි ඊට පස්සේ ආයෙ ඔළුව ඔබා ගන්නවා ඇතුලේ. දැන් ආයි ලෝකෙට මොකද වෙන්නේ? ලෝකේ යනවා. ඒ කිව්වේ මොකද්ද? ජාති, ජරා, ව්‍යාධි, මරණ වලින් යටවෙවි යනවා. දැන් කසාද බැඳලා. ඊට පස්සේ ඕන් යන්තම් ඔළුව උස්ස ගන්නකොට නැන්ද අම්මයි මාමණ්ඩි දානවා ඊළඟ එක ඔළුවට. මොකද්ද? දැන් අපිට දරුවෝ ඕනේ. දැන් මොකද කරන්නේ? යන්තම් මේ ඔළුව බලන්න අද බේකා ජග්ගල ඔබා ගත්තා ආයි ඇතුලේ. දැන් මොකද කරන්නේ? දැන් ආයි දන්නේ නැහැ පින්වතුනි. ඊට පස්සේ දරුවෝ හැදිලා මේ නිකමනේ හිතලා බලන්න ඔබට මේක උනේ නැද්ද කියලා. ඔබගේ අම්මට මේක උනේ නැත්තම් මේක පිළිගන්න එපා. ඔබගේ තාත්තට මේක උනේ නැත්තම් පිළිගන්න එපා. ඔබට උනේ නැත්තම් පිළිගන්න එපා. ඒකයි කිව්වේ ඔබතුලින් දකින්න ඔබට මොකද උනේ කියලා අන්තිමට. වෙච්ච එක සෙතක් මට කියන්න පුළුවන් නම් මේ ජීවිතය තුල කරපු එක දෙයක් මට කියන්න කරලා ඉතුරු වෙච්ච නොකෙඩි නොවෙඳි නොනැසි ඉතුරු වෙන එක දෙයක් මට කියන්න ඔබ මෙච්චර කල් ජීවිතේ කරපු දැන් යන්තම් අර ඔළුව ආසේ ආයි ගහගත්තා. දැන් ගහගෙන ඉවරලා දැන් මොකද වෙන්නේ? දැන් ඔය දරුවා පොඩි කාලේ හැදිලා දැන් ඉතින් නිච්චියක් නැහැ. වයසට යනවා කියලා එහෙම එකක් දැනෙන්නේ නැහැ. ඔබට දැනුන්නේ නැහැ නේද ඇත්ත කියන්නේ? ඔබට ඒක දැනුන්නේ නැහැ. බලන්න කාමයක තියෙන මහත්. කාමය කියලා කිව්වේ පිටින් ඔය පංචකාම සම්පත්තිය. ඒක වෙන වෙනම ගන්න අවශ්‍යත් නැහැ. ඔය ඔක්කොම එකතු කරලා ගත් කල ඔය ඉන්නේ කාමේ තමයි. ඕක තමයි ලෝක සත්‍යයට විනාශي ගෙන්නේ. ඊට පස්සේ අර දරුවගේ හුරුතල් බලනවා කක්කචු ඌව දිනවා ওই ටික කර කර ඉන්නවා. ඊට පස්සේ මොන්ටිසෝරි දාන්න ඕනේ කියලා මොන්ටිසෝරිට දාන්න ඕන දැන් දුවනවා. හැමදෙරු පස්සේ අරුන් පස්සේ ගිහිල්ලා ඔන්න කොහමද ඒකට දාගන්නවා. ඊට පස්සේ එතනින් එහාට තව එකක් තියෙනවා. මොකද ඉස්කෝලේ දාගන්නවා. දැන් ඔන්න ඉස්කෝලේ දාගන්නවා. එතකොට එනකොට තව එකෙක් හම්බ වෙනවා. දැන් ඒකගේ අර වැඩ ටික කරගෙන යනවා. ඊට පස්සේ අනිත් එකාව පුළුවන් ඉදිරිය ඉස්සරහට උඩට තල්ලු කරගෙන යනවා. ඊට පස්සේ ඌ විභාග කරන්න ඕනේ. ඈ ඊට අර පොඩි එකා සීසත් එක කරන්න ඕනේ. අනිත් එකා එලව කරනවා. අනිත් එකා ඔලව කරනවා. ආදි වශයෙන් පොගු රීටින් ඕක අදගෙන යනවා. ගිහිල්ලා යම් අවස්ථාවක් එනවා. ඒගොල්ලෝ කසාද බඳින වයසට එනවා. ඊට පස්සේ ඒගොල්ලෝ කසාද බඳලා දෙනවා. තාමත් ඔළුව ඇස්සේ. තාමත් එක මොහොතක්වත් ඔළුව උඩට දාගන්න බැරි වුණා ලෝකෙ මොනවද වෙන්නේ කියලා දැනගන්න. අඩුම තරමේ බින්ගතුනේ සිහියක් ඇතුව කන්නාඩි ඉස්සරහටවත් තියාගන්න බැරි වුණා. ඒ වෙලාවේ ගියත් මානෙන් මත් වෙලා රූපෙන් මත් වෙලා මොනවරි වෙලා. ගිහලා මොනවරි ටිකක් උලාගෙන තමයි එළියට බැහැගත්තේ. සිහියෙන් කන්නාඩි ඉස්සරහට ගිය නෑ එකම අවස්ථාවකවත්. දැන් ඔහොම ඉඳලා ඉවරලා ළමයි ටික දීග දුන්නා. දීග දුන්නාම ලං දැන් අම්මට තාත්තට වයස ගියද 65යි. දැන් ඔන්න බලනවා ලෝකෙ තියා. ආ 65ක් කියලානේ. දැන් මැරෙනවනේ. මල කෙලියයි. දැන් මොකද කරන්නේ? දැන් මොකද කරන්නේ? දැන් ඉතින් දුවනවා මේ හැම තැනම දුවනවා. පන්සල් වලට දුවනවා, පල්ලි වලට දුවනවා, කෝවිල් වලට දුවනවා, පූජා කරනවා, අරව කරනවා, මේවා කරනවා. ඕක නෙමෙයිද මේ ජීවිතය කියන්නේ? අර ලේනව දැක්කහම බින්ගදිනි මට හිතුනේ මේ සත්‍යයන මොන්න තරන්නම් මෝහයට මුලාවට පත් වෙලා ඉන්න පිරිසක්ද කියලා. ඕක තමයි පින්වදෙනි අවසානය. ඕක සාස්ත්‍රුන් වහන්සේනේ මේ ගිහි කාලෙම තේරිච්ච නිසා තමයි උන්වහන්සේ මේක දාලා යන්න ගියේ. ඉතින් ඕක ඔබට නොතේරීම තමයි පින්වදෙනි ඔබගේ තියෙන අවසනාව. තවත් අස්සේ ගහන්න ඕනේ. ඒකයි මම කියන්නේ පින්වදෙනි. තව කෙනෙකු කියන්න පුළුවන් මේ විවාහය කියන එක ගිනි ගෙඩියක් කියලා කියන්න හොඳ නෑ නේද වගේ එකක් එහෙම හිතෙන්න පුළුවන්. විවාහය කියන්නේ මොකද්ද කියලා මැරිච්චකකින් අහන්න. මැරිලා දැන් මේ සද්ධර්මයේ යන්තම් ඇහෙන මානෙක ඉන්න පෙරේතේ ගෙන්නලා අහන්න විවාහය කියන්නේ මොකද්ද කියලා. අන්න එතකොට අපිට ඇත්ත தත්ත්ව තේරුම් ගන්න පුළුවන්. විවාහය කියන්නේ මම මේ කියන්නේ මේ ගෑනු මිනිසුන්ගේ ප්‍රශ්න නෙමෙයි. විවාහය කියන ගිනි ගෙඩිය නිසා Tamanට අහිමි වෙච්ච දේ. දරුවෝ කියන ගිනි ගෙඩිය නිසා Tamanta අහිමි වෙච්ච දේ. දැන් එකෙන් කියන්නේ මේ දරුවෝ හදනේ ගිනි ගෙඩියක් කියලාද? එහෙම එකක් නෙමෙයි. දරුවෝ හදන්න පුළුවන් තරම්. හදලා මොකද කරන්න ඕනේ? එකෙක් දෙන්නේ සාසනයට දෙන්න. නිවන් දකින්න උත්මිය විහිවි කරන්න. ඒව ඉදින් මට ප්‍රශ්නයක් නැහැ. මම කියන්නේ නිවන් දකින්න කාට හරි ඕන නම්. ඉතින් ඒකුන් ළමයි හදලා හරියන්නේ නැහැ. ඒ අය මොනවද කරන්න ඕනේ? ඒයි නිවන් දකින්න ඕනේ. දැන් රටක් ආරක්ෂා කරන පිරිසක් ඉන්නවනම් ඒ අයගේ ප්‍රධානම කාර්යය මොකද්ද? ඒ අයගේ ප්‍රධානම කාර්යය මොකද්ද? රට ආරක්ෂා කරන එක. අන්න එහෙම එකක් තියෙනවා. එහෙනම් නිවන් දකින්න අයගේ ප්‍රධානම කාර්යය මොකද්ද? නිවන් දකින්න එක. එහෙනම් ඒකනේ වැඩ කටයුතු කරගන්න. ඒකනේ සාස්ත්‍රුන් වහන්සේ දේශනා කළා තියෙන්නේ වික්ෂුන් වහන්සේට ඒ ඔක්කොම දේවල් තහනම් කළා තියෙන්නේ. විනය නීති 227 පනවලා තියෙන්නේ. මේ මේ මේ මේ දේවල් කරන්න එපා කියලා. මේවෙන් අවඩ වෙනවා, මේවෙන් නිවන් දකින්න වෙන්නේ නැහැ කියලා. එහෙනම් නිවන් දකින්න අයට තියෙන්නේ පිඟුදුනි නිවන් දකින්න ඒ කටයුත්ත කරගන්න. එහෙනම් දැන් ඔබ හොඳටම මතක තියාගන්න. ඔබ දැන් මේ වෙලාවේ ඔබ පොඩ්ඩක් ඔළුව එළියට ගන්න නැති සමහර විට ඊට පස්සේ ටික වෙලා කෙනෙකුට මොකද කරන්නේ? හෙට විතර වෙනකොට මොකද ආයි කරන්නේ? ආයි අර ඔළුව ගහ ගන්න අර තුඹ හස්සේ. ඊට පස්සේ පින්ගඳුනේ තව සතියක් යනකම් මේ ධර්මයේ මෙනෙහි කරන්නේ නැත්තම් තව සතියක් යනකම් ඔය හුඹහෙන් ඔබ ඔයක එලියට ගන්නෙ නැහැ. අනික් මිනිසුන්ට අවුරුදු ගණනින් මේක යනවා. ඔබට සතියෙන් සතිය මේක යනවා. ඔබ සතියකට සැරයක් ඔළුව එලියට ගන්න පුළුවන් මේ සමහර. බණ ගහනවානේ. එහෙම නැත්තම් නිරන්තරයෙන් පින්වතුනි ඔළුව එළියේ තියාගෙන ඉන්න. Tamanta වැඩ තියෙන්න පුළුවන්, ඔය අකීම යුතුකම් තියෙන්න පුළුවන්. කොච්චර වකීම යුතුකම් තිබුණත් පින්වතුනි ඔළුව ගහගන්න එපා කාම මඩ ගොහරු ඇතුලේ. ඔළුව කාම මඩ ගොහරු ඇතුලේ ගහගත්ත දාට පින්වතුනි ඔබට පේන්නේ නැහැ මොනවද වෙන්නේ කියලා. දන්නේම නැතුව ඔබගේ ජීවිතේ ගිහිල්ලා ඉවරයි. පෙරේතෙන් නිවන් දකින්න බෑ. ඒකයි ප්‍රශ්නේ. මන්ද බුද්ධි කියන්නේ නිවන් දකින්න බෑ. ඉතින් ඔබ මන්ද බුද්ධික නෑ මේ අද්භවයේදී. හරි මිනිස්සෙක් වුණා මන්ද බුද්ධික වුණොත් මොකද වෙන්නේ? එහෙනම් මොනවද වින්දනේ මේ මිනිස්සු හිතාගෙන ඉන්නේ මිනිස්සු ගැන? මේ වගේ මහා සාර වැඩ පිළිවෙලක් දැක්කහම කිලෝමීටර් ගානක් ඈත ඉඳලා සාදුනාද දෙන්න ඕනේ නැද්ද? දන ගහගෙන වැඳගෙන ඉන්න ඕනේ නැද්ද? මේ වගේ මේ මහා සත්ක්‍රියාවක් දැක්කහම මේ මහා පිරිසක් නිවන් දකින්න යනවා. නිවන් දකින්න ධර්මයේ දේශනා කරනවා. තව මේ මහා මේ ලෝකේ ඉන්න විශාල සංඛ්‍යාවක් පිරිස් Tamanta පුළුවන් ආකාරයක Taman හරි හම්බ කරගත්ත ධනය සද්ධර්ම ප්‍රචාරය සඳහා පූජ කරනවා. ඒ පූජ කරන්න පින්වතුන එක එක ආකාරයෙන් ඉන්න පිරිස්වලට මේ සද්ධර්මය අවබෝධ කරගන්න. ගිහි වේවා හෝ පැවිදි වේවා හෝ දේව හෝ වේවා බ්‍රහ්ම හෝ වේවා ඒක ප්‍රශ්නයක් නැහැ. කවුද ගිහිද පැවිදිද දේවද බ්‍රහ්මද මාරද ඔය එකක්වත් ප්‍රශ්නයක් නෙමෙයි. මේක මහා දරුණු ගති තියෙන තැන, මහාම දරුණු ගති තියෙන තැන. මෙතනින් නිදහස් වෙන්න උත්සාහ කරන්න පුළුවන් තරම් මේ ගති තියෙන තැනට ඔබ අරගෙන යන්නේ ඔය හිත. මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක වෙන්නේ මේ හිත. මෙන්න මේ හිත දමනය කරගන්න කියලා සාස්ත්‍රුන් වහන්සේ දේශනා කළේ. ඒතර හිත දමනය කරගන්න කෙනෙක් මෙතන නැහැ. ධර්මයේ අහලා ධර්මයේ දරාගත්තට පස්සේ ආන් ඒ ධර්මයේ මක් කරන්න තියෙන්නේ. ඒ ධර්මයේ අරමුණු වෙනවා. ඒ ධර්මයේ අරමුණු වෙන්න මොකද වෙන්නේ? අර මැෂින් ගිය සතියේ මම ඔබට මේ printing machine එකක් ගැන කිව්වා. හොඳ උපමාවක් ඒ ගැන ඔබ සිහි කරලා බලවනා. ඒ printing machine එකට පිංගුතුනි හැමතිස්සෙම භූමිතල් වලින් දාන්න. තීන්ත දාන බකට් එකට භූමිතල්ම දාන්න පුළුවන් තරම්. හැම මොහොතකම භූමිතල් දාලා machine එක සුද්ධ කරගන්න. ඔන්න ඔය විදිහට පිංගුතුනි machine එක සුද්ධ කරගත්තට පස්සේ ඊට පස්සේ පිංගුතුනි ආයේ කොච්චර මේ පාට දාන්න ගියත් කවුරුත් සුද්ධ වෙච්ච machine එකට ආයේ පාට වැටෙන්නේ නැහැ. සරියුත් මහරහතන් වහන්සේ පිටිපස්සෙන් බමුණෙක් ඇවිල්ලා ගැහුවා හොඳ පාරක් පිටට. උන්වහන්සේ ඒත් සද්ද නැතුව යනවා. ඇයි ගැහුවේ? උන්වහන්සේ ඉවසනවා කියලා කියනවා. බලමු කොච්චර දුරට ඉවසනවාද කියලා හිතලා මොකද කළේ? ගිහලා පිටිපස්සෙන් ගැහුවා දඩෝරියන් ගාලා පිටට. උන්වහන්සේ ඒත් වඩිනවා සන්තුන් ගමනේ. ඉරිබඳ කියලා වැඳ වැටුණා. අනේ ස්වාමීනි මට සමාවෙන්න. එහෙනම් අර කොච්චර මල දැන් ඒ ගැහුවේ මොකකින්ද? අතින් ගැහුවට හිතට ගැහුවේ මොකකින්ද? හොඳ කළු තලියකින් නේද ගැහුවේ? දැන් ඔබට ගැහුවා නම් සුද්ධ කරපු නැති මැෂින් එකක් තියෙන ඔබට ගැහුවා නම් එහෙම ඔය පිටට ගහපු එකට වඩා ඊට වඩා ලොකු එකක් වෙනව නේද? පිටට ගහලා ඉන්නේ ශාරීරික වේදනාවක් නේ. ඒකත් එක්ක කොහමද අර කළු ගුලි අතර අරගෙන ගහනවා මැෂින් එකට චොක් ගාලා නේ? කලුම කලු පාරට තමයි එතනින් එහාට යන් print වෙන්නේ ඔක්කොම. ඉගෙන හිත හටගන්නේ ඔක්කොම දැන් අර මහා ද්වේෂ සහගත කර්මයේ වෙහිකින්. හැබැයි උන්වහන්සේලාට එහෙම වෙන්නේ නැහැ. කලු තලියකින් ගැහුවා තමයි. කලු තලියකින් ගැහුවට machine එකට දැන් කලු මොන පාටක්වත් අල්ලන්නේ නැහැ. ඉතින් මේ machine එක සුද්ධ කරගන්න. machine එක සුද්ධ කරගන්න නම් පිංගුතුනි පුළුවන් තරම් මේ ධර්මයේ ශ්‍රවණය කරන්න. පුළුවන් තරම් ධර්මයේ ශ්‍රවණය කළේ ශ්‍රවණය කරපු ධර්මය පාවිච්චි කරන්න. දැන් ධර්මයේ භූමිතෙල් ගේනවා. සමහර අය ටොම් පිටින් ගේන්නේ භූමිතෙල්. ගෙනල්ලා ස්ටොක් කරගෙන ඉන්නවා. අන්න අහවල් පන්සලේ අහවල් හාමුදුරුවෝ ඇවිල්ලා දේශනාවක් කරනවා. ඒ කිවි අන්න අහවල් පන් ඒකට අනුව කියනවනම් අන්න අහවල් තැන භූමිතෙල් බෙදනවා. ටක් ගාලා ගිහලා භූමිතෙල් ටිකක් අරන් එමු. දැන් ගිහලා මොකද කරන්නේ? ටැංකියක් අරගෙන ගිහිල්ලා භූමිතෙල් පුරවගෙන එනවා. දැන් වත්ත පුරාම භූමිතෙල් ටැංකි ගොඩක් අයගේ. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ මොකද්ද? මැෂින් එකට ගහන්නේ නැහැ. භූමිතල් ටැංකිය තියාගෙන ඉන්න මේ කොහමද මාගා තියෙන බවුසර්තෝගේ ඕනේ බවුසරකින් ඉල්ලන්න සූත්‍රද විනයද අභිධර්මයේද ඕනේ බවුසරකින් ඉල්ලන්න ඈ දෙන්නම්. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මොකද්ද? ඒවා නිකන් බවුසරවල විතරයි තියෙන්නේ. එහෙම වෙනවා නම් පින්වදෙනි මේ මේ මේ මේ ත්‍රිවිධක පොත් වහන්සේලා උන්වහන්සේලාත් නිවන් දකින්නවනේ. ටැංකිය වල තෙල් තිබ්බට මැෂින් එක සුද්ධ වෙන්නේ නැහැ. මැෂින් එකට ඕක අල්ලගෙන ගහන්න ඕනේ. නිරන්තරයෙන්ම ඕක ගහන්න ඕනේ. පිංගුදිනේ ඕක ගහන්න තමයි මේක සුද්ධ වෙන්නේ. එහෙනම් ඒකට පිංගුදිනේ මේ හිත හැදෙන ක්‍රමවේදය හොඳට දැනගන්න. ඒක නිසා ඔබට කේන්තියක් යන එකම වෙලාවකවත් තව කෙනෙක්ව ඒකට අල්ලගන්න එපා. ඇයි? ඔබට කේන්තියක් යන්නේ තව කෙනෙක් නිසා නෙමෙයි. ඔබට කේන්තිය යන්නේ ඔබගේ වැරද්දක් හින්දා. ආන් ඒක දකින්න. දැන් මේ දෙමාපියන්ට තියෙන ලොකු ප්‍රශ්නයක්. දෙමාපියන්ට තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි දරුවෝ නිසා දෙමාපියන්ට කේන්ති යනවා කියලා. දැන් මගෙත් එක මේ කතා කරපු එක හොඳයි. ඒක නිසා දැන් සියලු දෙනාට දැනගන්නවස් මම මේක කතා කරන්නේ. මොකද ගොඩ හරියකට දරුවෝ ඉන්නවනේ. හැම අම්මා කෙනෙක් තාත්තා කෙනෙක්ම කියන කතාව මොකද්ද? මට කේන්ති යනවා මුන් එක්ක. ඔන්න ඒ කතාව කියනවා. ඔබ විතරක් නෙමෙයි. එහෙනම් ඒක හරිද වැරදිද? මට කේන්ති යනවා මුන් එක්ක ඒක වැරදි කතාවක්. ධම්ම දුන්න පළියට ගන්නෙ මොකටද? එන එන ධම්ම. ඒවත් අර අර ටීවී එකක් ගැන මම කතා කළා ගිය සතියේ. රහතන් වහන්සේ කියලා කියන්නේ රහතන් වහන්සේගේ හිත හරියට මොකක් වගේද? හොඳට ටියුන් කරපු ටීවී එකක් වගේ. මොනතරම් channel ආවත් අදාළ channel එක විතරයි ඇතුළට එන්නේ. ටියුන් නොකරපු ටීවී එක මොකද්ද? ටියුන් නොකරපු ටීවී එක කියන්නේ ඔයෙන්න මොනවද ඔක්කොම ගන්නවා. මෙන්න ළමා වැඩසටහන. ඔන්න දැන් ළමා වැඩසටහන යනවා. ඔන්න එකපාරට ක්‍රීඩා වැඩසටහනක් ආවා, ඒක අයිනවා තමයි. ඔන්න එකපාරට තව එකක් ආවා, ඒක එනවා. ඔන්න එකපාරට තව එකක් ආවා, ඔන්න ඒක එනවා. ওই විදිහට මේක යනවා, ඒක එනවා. මේක යනවා, ඒක එනවා. නමුත් රහතන් වහන්සේගේ ස්වභාවය තමයි තියෙන්නේ හොඳට ටියුන් කරපු ටීවී එක වගේ. ඒ කියන්නේ මොකද්ද? මොනව ආවත් ඇතුළට එන්නේ අවශ්‍යක විතරයි. එහෙමනම් රහතන් වහන්සේ ඔන්න දැන් මේ හොඳ තැනකට මම එනවා. මේ හැම එකකීම පිංගුතුනේ ඔය හිත කියන එක තේරුම් ගන්න. දැන් එතකොට මේ මොකද්ද මේ? හිතක් හිතක් ගැන හිතනවා මේ වෙලාවේ. මේ වෙලාවේ මොකද්ද මේ? හිතක් හිතක් ගැන හිතනවා. හිතේ ස්වභාවය හිතක් හිතනවා. ඔන්නෝක තමයි දැන් මේ වෙලාවේ වෙන්නේ. ඔබ හිතනවද? දැන් මේ ඔබ හිතනවද හිත ගැන? එහෙම එකක් කොහෙද තියෙන්නේ? එහෙම එකක් නැහැ. හිතක් හිතක් අරමුණු කළා, හිතක් ගැන හිතෙනවා. ඔන්නෝක තමයි මේ ක්‍රියාකාරීත්වය. හිතක් හිතක් ඉවර විතරක් දන්නේ තේරුණේ. හිතක් හිතක් අරමුණු කළා, හිතක් ගැන හිතනවා. ඔන්න ඔය ක්‍රියාදාමයේ තමයි දැන් මේ යන්නේ. ඕක ශනේයෙන් නැති කරන්න පුළුවන් ඕන්න. එක පාට මේ පොලිස් සයිරන් එකක් හයියෙන් ගැහුවොත් මේහා පැත්තේ මොකද වෙන්නේ? දැන් හිතක් හිතක් ගැන නෙමෙයි හිතන්නේ. හිතක් සද්දයක් ගැන හිතනවා. අන්න අර ඒ අරමුණ බැස්ස එක මම මොකද වෙන්නේ? හෝගාල හිත දුවනවා ඒකද කියේ? මේක තමයි ක්‍රමවේදය. හෝගාල හිත දුවනවා ඒක දිගේ. ඊට පස්සේ යාන්තම් ගිහිල්ලා ආපහු සැරයක් කොහෙන් හරි කොනකින් මතුවලා එනවා අර හිත හිත හිතුව එක. ආවර්ජණය කරනවා කියලා කියන්නේ අන්න ඒකයි. ඒ ආවර්ජණයට ඒක අහුවෙනවා. ඒ ආවර්ජණයට අහුවෙනකොට මේ ආවර්ජණය කරනවා කියන එක පිංගුතුනි අරයකට ආවර්ජණය කරන්නේ. අරයක් ආවර්ජණය කරන්නේ. එක එක එක තුනක් නෙමෙයි. ඒ අරයක් අරගෙන ආවර්ජනය කරද්දි විශාල වෘතයකට තමයි ආවර්ජනය කරන්නේ. ඒ ආවර්ජනය කළා අදාළයකට මක් කරනවද? අරය මුණ කරනවා. අර අරයක් දුරට විහිදුවලා යවපු එක මොකද කරන්නේ දැන්? එක තුඩක් බවට පත් කරනවා. ඒ කියන්නේ අරයක් ගිය තැන එකකට ගන්නවා ටක් ගහලා. අන්නේ එක තැනකට මේක ආපු ගමන් දැන් මොකද වෙන්නේ? අන්න අරමුණ ආවා. එහෙනම් අර අරමුණු ලක්ෂයක් යටතේ තිබිලා එක අරමුණක් ආවා. ඒ අරමුණ තමයි දැන් ඊළඟට ක්‍රියාත්මක වෙන්නේ. ඒ අරමුණට අදාළව තමයි මේ ඊතුරු ටික වැඩපිළිවෙල කරන්නේ. මෙන්න මෙහෙම වැඩපිළිවෙලක තමයි දැන් ඔහේ ඉන්නේ. දැන් එතකොට මම ඔන්න හොඳ කතාවක් ඔබට කියන්නම්. දැන් මම මේක මේ අපේක මහත්මයෙක් කියපු කතාවක්. පින්වදිනේ සද්ධර්මදර පිරිස් ඉන්නවා. හැබැයි මම ඒ සද්ධර්මදරයින්ට ගරු කරන්නේ ඒ අය නිවන් දකින්න සද්ධර්මයේ ඉගෙන ගන්නවා නම් විතරයි. ඒ ඇත්ත එක විතරයි මම ධර්මයේ කතා කරන්නේ. නැත්නම් මම තරම් ධර්මයේ නොදන්න කෙනෙක් තවත් නැහැ මේ ලෝකේ. මම මොකද කරන්නේ? පැත්තකට වෙලා ඉන්නවා. එක වචනයක් කතා කරන්නේ නැහැ. ඇයි? අපරාධෙනේ. මොකට? කවුරු හරි මයෙන් ඇහුවොත් එහෙම. මට විභාගෙල් ලියන්න පරිත්‍සමුපාදේ පොඩ්ඩක් කියලා දෙන්න. දැන් මට වැඩක් තියෙනවද මේ පුද්ගලයාත් එක්ක කතා කරලා? එහෙනම් කියන්නේ තියෙන මොකද්ද? ගහන්න පටිච්ච සමුප්පාදය කියලා මොකේ හරි ගහන්න ඒ එන එකක් ලියාගෙන යන්න. මට අරුත් එක වාදයක් තියෙනවා. අරු මට මෙහෙම එකක් කියවන්නේ දැන් මට ඕක මට හොයාගන්න ඕනේ. මට විතර ටිකක් දෙන්න. එහෙනම් මට මොකද කියන්න තියෙන්නේ? අනේ මන් දන්නේ. ඇයි අපරාධනේ පිංගුදෙනි මගේ කාලේ? අපරාධනේ මේ සද්ධර්මයට මෙහෙම නිගා කරන්නේ. එහෙම අවශ්‍ය නැහැ. හැබැයි සද්ධර්මයේ දන්න සද්ධර්මයේ නිතර නිතර තමන්ගේ ජීවිතයට දාලා මාර්ගඵල ලැබීමේ පරම අදිස්ථානීයත්වය කටයුතු කරන පිරිසක් ඉන්න පුළුවන්. ආන්නේ අයට පින්වදිනී රැලිය වෙනකම් බණ කියන්න. රෑ එළි වෙනකන් ධර්ම කතා කරන්න. මේක ගන්න මේක ගන්න මේක ගන්න මේක ගන්න මේ විදිහට කරන්න මේ විදිහට කරන්න. ඔන්න ඕක තමයි එතන වෙන්නේ. මේ සද්බ්‍රාහ්මචාරීන් වහන්සේලා මහා උත්තම පිරිසක් ওই ස්ථානවල වැඩ ඉන්නවා. ওই ස්ථානවල වැඩ ඉන්නකොට මහා රහතුන් වහන්සේලා වැඩ ඉඳි. අනාගාමි උත්තමයෝ වැඩ ඉඳි. සෝතාපන්නයෝ සකදාගාමි උත්තමයෝ වැඩ ඉඳි. ඔය හැම කෙනෙක්ම වැඩ ඉන්න තැනක තමයි පිංගුදිනි ඔබ ඔය පැවිදිභාවය ලබන්නේ. නැත්නම් මූලික පැවිදිභාවය ලැබලා බොහෝ නොබෝ කලකින් අරහතුන් වහන්සේලා ඔතන බිහි වෙන්න ඕනේ. ඒක ඉතිහාසයේ සඳහන් වෙච්ච දෙයක්. ඔය කාටවත් ඕක නවත්තන්න බෑ. රටේ ජනාධිපතිතුමා පවා පිංගුදිනි ඔතනට ඇවිදලා සිරි සමාදන් වෙනවා කියලා ඉතිහාසයේ සඳහන් වෙලා තියෙනවා. ඒ සඳහන් වෙච්ච පත්‍රිකා පස්සේ කාලෙක පෙන්නන්නම් ඔබට. ශ්‍රී ලංකාව කියන එක මේ මහා ශ්‍රේෂ්ඨ තැනක් බවට නැවතපත් වෙනවා. ඒක එහෙම්මම වෙන්න තියෙන්නේ. ඒක නිසා මේ යතිවරයන් වහන්සේලා විශාල වශයෙන් ওই ස්ථාන ගත වෙලා මේ ලෝකෙට සද්ධර්මයේ ප්‍රචාරය මේ මුළු ලෝකෙටම සද්ධර්මයේ ප්‍රචාරය වෙන ධර්ම ගබඩා බවට පත් වෙනවා ශ්‍රී ලංකා ද්වීපේ. වසර 2050 වෙනකොට ආතර් සී ක්ලාක් මහත්තයා පවා කියලා තිනවා මේ කතාව. එතුමා කියපු ඒවාත් මෙච්චර කල් වැරදුන්නේ නැහනේ. ලෝකේ තියෙන ප්‍රධාන මේ සීලු දෙනා පිළිගන්න ආගම් නෙමෙයි සීලු දෙනා පිළිගන්න දර්ශනය බෞද්ධ දර්ශනය බවට පත් වෙනවා. බොහෝ දෙනෙක් පිළිගන්න දර්ශනය. දැන්ටත් ඒක බොහෝ දුරට වෙලා ඉවරයි. උගත් බුද්ධිමත් පිරිස් හෝගාල හොයනවා මේක මොකද්ද කියලා. ආන්ගේ දහම් ගබඩාව ශ්‍රී ලංකා දීපේ බවට පත් වෙනවා. එතන ඒ ස්ථානවල වැඩ ඉන්න උතුමන්ගෙන් ඔබට නිරන්තරයෙන් අවවාද අනුශාසනා ලැබෙනවා. නිකමනේ හිතලා බලන්න. ශාස්ත්‍රුන් වහන්සේ ඇතුළු 80 මහා ශ්‍රාවකයන් වහන්සේලා බලන් ඉන්න ඔබ නිවන් දකින්නකම් කියලා. ශාස්ත්‍රුන් වහන්සේ දේශනා කරනවා මෙන්න මේ විදිහට හිතන්න. දැන් ඕන්න ඔහොම හිතාගෙන යන්න. ඔබගේ හිත පිරික්ස පිරික්ස හිත පිරික්ස පිරික්ස මේක ඔබට වැඩිලා නැහැ මේ කොටස වැඩිලා නැහැ. ආ දැන් මේක කරන්න. මහා මොග්ගලයන් වහන්සේ කියනවා මේ ඔබගේ හිතේ මෙන්න මේ කොටස දුර්වලයි මේක කරන්න. සාරිපුත්‍රයන් වහන්සේ කියනවා මේක කරන්න. ඈ ඔය විදිහට පින්වතුනි 80 මහා ශ්‍රාවකයන් වහන්සේලා ඔබ වට ඉඳගෙන මේ කටයුත්ත කරනවා නම් ඔබ තරම් වාසනාවන්තයෙක් තව කොහෙද ඉන්නේ? අන්න ඒ වගේ පින්වතුනි සම්බ්‍රාහ්මචාරීන් වහන්සේලා බිහි වෙලා ඒ උත්තම පිරිස් නිරන්තරයෙන් ඔබට අවවාද අනුශාසනා කරනවා මේ විදිහට හිතලා මේ විදිහට හිතලා මේක කරගන්න කියලා. මොකද අරහත් දෙයටපත් වෙච්ච එක උත්තමයකට වෙන වැඩක් එතන නැහැ කරන්න. ඒ උත්තමය කරන්නේ අනිත් අයව අරහත්ත්වයේ පිහිටවන්න වැඩ කරන එක. ඉතින් අන්න එහෙම දැනගර තමයි ඔබ මේ යන්නේ. ඒක නිසා පිංගුදිනි ධර්මයේ පුළුවන් තරම් පාවිච්චි කරන්න මේ දෙයට. ඉතින් එහෙම කරන අයත් එක පිංගුදිනි මම ඉන්නවා. ඒ අයත් එක මම දහම් කතා කරනවා. ඒ අයට මම දෙනවා පොඩි දෙයක් ඇක්ටිවිටි එකක් දෙනවා මේක මට කරලා පෙන්න මට කියන්නකෝ පස්සේ. එතකොට ඒ කෙනා පිංගුදිනි ඒ සතිය මුළුල්ලම හිතනවා කොහොමද වෙන්නේ කියලා. මම ඒක මහත්යෙකුට කිව්වා පිස්සුව මාතුරු දෙන්නෙකුට. පිස්සුවක් හැදෙන හැටි. මිනිස්සෙකුට පිස්සුව හැදෙන හැටි. ඒ පිස්සු හැදුනහම ඒ හිත් දුවන හැටි පොඩ්ඩක් සිහි කරලා බලලා මට කියන්න. ඔය සිහි කරන වෙලාවේදී ඒ කෙනාට දැනෙන්නේ මොකද්ද? හැබැයි මම කිව්වා එක තහනම් වචනයක් තියෙනවා. මොකද්ද ඒ? මම ඔහු ඇය ඌ ඔවුන් ඒව බෑ. ශරීරයක් තියෙනවා. සිත් ටිකක් ඇති වෙනවා. ඒ සිත් ටික ඇති වෙන හැටි කියලා දීලා තියෙනවා. ඕන් ඔය ටික පාවිච්චි කරලා පිස්සෙකුට පිස්සුව හැදිලා තියෙන්නේ පිස්සුව හැදෙන වෙලාවේදී මොකද වෙලා තියෙන්නේ? දැන් හරියට මේ පිළිකාවකට මේ බෙහෙත් හොයනවා වගේ නෙමෙයිද? ඈ දැන් රිසර්ච් එකක් තමයි කරන්නේ. හැබැයි මේ රිසර්ච් එක කරන්න පුළුවන් ද දැන් මේ උපකරණ පාවිච්චි කරලා? බෑ. කරන්න පුළුවන් එකම ක්‍රමය මොකද්ද? හිතකින් හිතක් පිරික්ස පිරික්ස බලන එක. සාත්‍රුන් වහන්සේගේ සද්ධර්ම න්‍යාය ධර්මයේ තියෙනවා. ඒක ඉගෙනගෙන තියෙන්නේ. එන අවිජ්ජා පත්‍ය සංඛාරා එහෙම ඒ හැරෙන්න වෙන එකක් ඉන්න බෑ. අවිජ්ජා පත්‍ය තණ්හා එහෙම නෑ. සාස්ත්‍රුන් වහන්සේගේ දහම් න්‍යායමයක් තියෙනවා. ආන්ගේ න්‍යායමයට පිටින් එන්න විදිහක් නෑ. එන අවිජ්ජා පත්‍ය සංඛාරා. එහෙනම් ඒ විදිහට නැගෙන්න ඕනේ ඒක. අවිද්‍යාව තියෙනවා නම් සංඛාර නැගෙන එක නවත්තන්න බෑ. අවහංකාර කිව්වේ අபிසංඛාර. එහෙනම් ඒ අபிසංඛාරයක් නැගෙන්න අරමුණක් එන්න ඕනේ. අරමුණක් නැතුව අபிසංඛාරයක් නැගෙන්න විදිහක් නෑ. ඒ අபிසංකාරයක් නැගුණා නම් ඒ අபிසංකාරයේ හරහා ගිහිලා විඥානය ගොඩ නැගෙන එක නවත්තන්න බෑ. එහෙනම් ඔය ආකාරයට මේක දැනගෙන ඉන්නවා නම් මනාවකට. එහෙනම් එතනින් එහාට මොකද දැන් බලන්න තියෙන්නේ? මේක අපිස්සෙක්ගේ කොහොමද මේක යන්නේ? රහතන් වහන්සේ ගැන දැන් මේ හිතන්න යන්න එපා. පිස්සෙක් කොහොමද යන්නේ? සාමාන්‍ය මිනිහෙක් කොහොමද යන්නේ? නිරන්තරයෙන් හිත හිත බලන්න මොකද්ද වෙන්නේ? රිසර්ච් එකක් කරන්න. අන්න එතකොට පින්වදෙනි ඔබට දැන් දවසක පුළුවන් ඒ මොකද්ද? කවුරු හරි කෙනෙක් පිස්සුවක් හැදිලා ආවොත්. දැන් මේ විශේෂයෙන්ම අපේ මේ මානසික වෛද්‍යවරු ඉන්නවා. ඒ අයට එහෙම හොඳ කාර්යයක් මේක. ඒක තමන්ගේ ඉස්සරහට රෝගියෙක් ආපු ගමන් දැන් එතනින් එහාට ගිය දෙයක් ඉගෙන ගත්තට වඩා එතනින් එහාට ගිය දෙයක් ඉගෙන ගත්ත දේ ස්වභාවය තමයි මොලේ මොකක් හරි ගැටලුවක් තියෙනවා ආදි වශයෙන් තව එහාට ගැඹුරට ඉගෙනගෙන ඇති ගොඩක් දුරට විශේෂයෙන් මොලේ මොන හරි මේ ප්‍රශ්නයක් තියෙනවා මේකට මේ මේ අදාළ කිමිකල් එක ඉන්නේ නැහැ එහෙනම් ඒ කිමිකල් එකට ඉන්ජෙක්ෂන් එකක් ගහන්න ඕනේ එතකොට ඒ කිමිකල් එක එනවා එතකොට ඔක්කොම හරි ආදි වශයෙන් ඉගෙනගෙන ඇති දැන් එතනිනුත් එහාට ගිය ස්වභාවයක් මේ ලෝකෙට පහළ වෙච්ච මහා ප්‍රඥා මානසික වේදා මේ ලෝකෙට පහළ වෙච්ච ආන්ගේ උත්තරය දීපු වට්ටෝරු ටිකක් තියෙනවා. ඔන්න ඔය වට්ටෝරු ටික නිකන් ගන්න බෑ. ප්‍රගුණ කළයි වට්ටෝරු ගන්න ඕනේ. අන්න ඒ විදිහට ප්‍රගුණ කරගෙන ගියා නම් පින්විතනි ලෙඩා එනකොට ලෙඩාගේ හැසිරීම ලෙඩා කතා කරනකොට දැනෙනවා මොකද්ද? මේ කොයි ආකාරයේද වෙන්නේ කියලා. ලංකාවේ ඔය මානසික වෛද්‍ය මේ වෛද්‍ය විද්‍යාව සම්බන්ධව කටයුතු කරන සමහර මේ ડોක්ටර්ස්ලා අපිත් එක්ක කතා කරනවා. කතා කරලා අහනවා මෙන්න මෙහෙම කෙනෙක් එනවා යාට මොන වගේ එකක්ද ඇත්තේ ඉතින් සමහර ඒවට අපි උත්තර දෙනවා ඉතින් මෙන්න මෙහෙම එකක් මොකක් ඇත්තේ කියලා ওই විදිහට හිතලා බලලා කටයුතු කරන්න කියලා හිතලා බලනකොට එහෙනම් මානසික වෛද්‍යවරු මේ කාර්යය හරියට ඉගෙන ගත්තා නම් මේ හිත පහළ වෙලා මේ යන ක්‍රමවේද ඉගෙන ගත්තා නම් ඉතින් මානසික ලෙඩ සමහරවට සුවපත් කරන්න පුළුවන් වෙයි මොකද ඒ අය ශාරීරිකයට කරන්න ඕනේ මොනවද කියලා දන්නවනේ දන්නේ නැත්නම් එකම දේ මොකද්ද මනසට මොකද්ද කරන්න ඕනේ කියලා මනස හේවත් මේ හිත හැදෙන ක්‍රමවේදයේ මොකද්ද තියෙන ප්‍රශ්නේ ඔන්නෝක හරියට හොයාගන්න පුළුවන්. නමුත් ඉතින් මේකත් කරන්න ඕනේ මකද? නිවන් අරමුණු කරගෙන මිසක් ඉතින් ඔය ලෙඩ සාතු හරිප කරන්නේ නෙමෙයි. නමුත් අමතර ඵලයක් විදියට. ලෙඩක් තනියව කරන්නත් පුළුවන් තව කෙනෙක්ගේ අවශ්‍ය නැහැ. හැබැයි හිත හරියට දැනගන්න ඕනේ. දැන් මම ඒ විදිහට මම ඔබට මේක කිව්වේ පින්විතුනි, එහෙමද මේ මේක ඇතුළට කිඳා බැහැගෙන නිවන් දකින්න දැඩි ප්‍රයත්නයක් දරන ෆිරිස් මට මුණ ගැහිච්ච ගමන් ඒ අයට ওই විදියට එහෙම දෙනවා හිතලා බලන්න කියලා. ඉතින් මේ රටේ ඉන්න කෙනෙකුට තමයි ඒක දෙන්න පුළුවන්. ඒකයි ප්‍රශ්නේ. සහ නිතර මුණ ගැහෙන කෙනෙකුට. මේ ඕනේ තරම් එහෙමයි ඉන්නවා. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ මම නිතර මුණ ගැහෙන එක කීප දෙනෙක් විතරයි. මොකද මේ වැඩ කටයුතු කරගෙන යන මහත්මෙක් මේ වගේ දෙයකට ආහම. මේ මහත්තුරු එනවා පින්වතුනි මෙතනට ඇවිදilla. රෑ 12 එක වෙනකන් සාකච්ඡා කරනවා. ධර්මයේ නෙමෙයි. මේ ආරාම විහාර හැදෙන වැඩපිළිවෙල. රෑ 2ට 3ට නිදාගන්නේ හැම කෙනෙක්ම. ලංකාවේ ඒවට අදාළ වැඩ කරන මහත්තුරු මහා විශාල ප්‍රයත්නයක් දරනවා මේක කරන්න. ඒ උත්තරයන්ට පිඟුදෙන වෙන පිනක් කරන්න අවශ්‍යතාවයක් නැහැ. මේ කරන පින හොඳටම ඇති මේ අද්වැවිදි නිවන් දැක ගන්න. ඒක නිසා කිසිම කෙනෙක් මම හිතන්නේ මරණයටපත් වෙයි කියලා නිවන් දැක ගන්නකම්. ඒ තරම් මහා වැඩපිළිවෙලක් කරන්නේ. සමහර මහත්තුරු වැඩ කරන එක නවත්තලා ඒවට අදාළව වෙන පිරිස්පත් කරලා තමන්ගේ මුළු පැය 24ම දීලා තියෙනවා. මේ කටයුතු කරන්න. සමහර මහත්තුරුන්ට ඔෆිස් වලින් කම්ප්ලේන් ඇවිල්ලාලු. නිතර ෆෝන් වලට ආන්සර් කරනවා කියලා. පින්වතුනි දවසකට CD 400ක් print කරනවා. එකේ දවසකට එක මහත්මයෙකුට එනවලු කෝල් 20කට 30කට වඩා. අපිට CD ටිකක් කියවන්න පුළුවන්ද මේ ඇඩ්‍රස් එකට? අපිට CD ටිකක් කියවන්න පුළුවන්ද මේ ඇඩ්‍රස් එකට ආදි වශයෙන්? දැන් හිතලා බලන්න පින්වතුනි මහා සාර වැඩපිළිවෙල. ඉතින් ඒක නිසා තමයි පිඟුදින ඒ පුද්ගලයින්ට පුළුවන් වෙලාවට එහෙම දෙයකට ආහම පුළුවන් තරමින් ඒ අයට ධර්මයක් දේශනා කරනවා. මොකද හේතුව? ඒ අය කරන්නේ මහා සත්ක්‍රියාවක්. ඉතින් ඒ සත්ක්‍රියාවක් කරන නිසා පිඟුදින ඒ අයත් එක්ක පුළුවන් තරම් ඉඳගෙන ඒ අයට මේ ධර්මයේ කාවද්ද ගන්න වැඩපිළිවෙලක් කරනවා. ඒක නිසා තමයි නැතුව මේ අනිත් අයගේ ධර්මයේ අවබෝධ වෙලා නැහැ එහෙම නෙමෙයි. නිතර මුණ ගැහෙන්නේ නැති නිසායි එහෙම වෙන්නේ. ඉතින් ආරාම ගත වුණාට පස්සේ පිඟුදින ඉතින් නිතර මුණ ගැහෙනවා හැමදාම ධර්ම දේශනාවක් කරනවා. මේ හැමදාම කරන ධර්මදේශනා වල තමන්ට මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් ඒ දේවල් විසඳගෙන ඉතින් මේ ගමනේ යන්න පුළුවන්. මොකද එතෙන් නිහිර වෙන දෙයක් කරන්න නැහැ නේ. කරන්න දින නිවන් දකින්න එක විතරයි. දැන් මම ඒක මහත්මයෙකුට කිව්ව මෙන්න මෙහෙම දෙයක්. නිකමද හිතලා බලන්න පිඟුදෙනි. සාරිපුත්‍රයන් වහන්සේ ඒක දවසක කියනවා. පාරේ තියෙන කොටයක් දැකලා ආයුෂ්මතුනි මට මේ කොටේ කොටයක් විදිහට දකින්නත් පුළුවන්. මේ කොටේ පටවි විදිහට දකින්නත් පුළුවන්. මේ කොටේ ආපෝ තේජෝ වායෝ ඔය කියන ඕනෑම ක්‍රමයකට මට දකින්න පුළුවන් අවශ්‍ය නැහැ. දැන් ඕකේ වින්‍යතනේ ගැඹුරු තේරුමක් තියෙනවා. එක මහත්මෙන් මගෙන් ඇහුවා. එතකොට මේ උන්වහන්සේ ලෝක සම්මතෙන් ඔය දකින්න පුළුවන් කියලා කිව්වේ. නමුත් ඇත්තටම උන්වහන්සේලාට ඕක පේනවනේ. ඒක කොහොමද වෙන්නේ කියලා. දැන් මම ඒ සම්බන්ධව වැඩි කතා කරන්නේ නැහැ. මොකද රහතන් වහන්සේගේ හිතක් ගැන කතා කරන්න තියෙන නිසා. ඒක තව ඉස්සරහට කල් දාමු. අවශ්‍ය කාලෙදී ඒක එදි කතා. මම අවශ්‍ය කාලෙ ගැන තව අවුරුද්දක් කියන්නේ නැහැ වෙන්නේ. තව සතිය දෙක යනකොට ඔබට මේ අවශ්‍ය දැනුම මෝර මෝර එනවා. ඒ ආවට පස්සේ ඒව කතා කරගන්න පුළුවන්. හැබැයි එතන වැදගත් දෙයක් තියෙනවා. ඒක කොටයක් විදිහට දකින්නත් පුළුවන්. පටවියක් විදිහට දකින්නත් පුළුවන්. ආපෝ විදිහට දකින්නත් පුළුවන්, තේජෝ විදිහට දකින්නත් පුළුවන්, වායෝ විදිහට දකින්නත් පුළුවන්. උන්වහන්සේට ඔය ටික ඒ විදිහට දකින්න පුළුවන් වෙන්නේ ඇත්ත වශයෙන්ම ඒ ටික තියෙන නිසා නේද එතන. උන්වහන්සේට තියෙනකට වඩා යමක් පේනවද? දැන් අපි ඔය උදාහරණේ කොටෙන් නැතුව අපි ගමු මේ කාන්තා රූපයක් කියලා. කාන්තාවක් ඉන්නවා. දැන් ඔය කාන්තාව පටවි විදිහට දකින්නත් පුළුවන්. බැරිද? පුළුවන්. කේසා ලෝමා නකා දන්තා සචෝ මන්සන් නහරු අට්ටි අට්ටි මිංජා වක්කං හදයන් යකනං කිලෝමකම් පියකම් පප්පාසං අන්තං අන්ත ගුණං උදරියං මත්තලුංගා. ඔය ටිකට එනකොට මොකද වෙන්නේ? ඕන් ඔය ටික පිරෙනකොට පටවිය දිනනවා. හැබැයි ඔය ඔක්කොම පටවියෙන් හැදිලා නෙමෙයි තියෙන්නේ. පටවිය කියන්නේ තද ගතියක් විතරයි. වායු මේ ඔබ ඔක්සිජන් වායුවක් ගත්තත්, වායු අණුවක් ගත්තත් ඕකත් හැදිලා තියෙන්නේ ඔය හතරෙන් තමයි. ඉතින් ඒක වැඩියට ගන්න යන්න එපා. නමුත් වැඩි කොටසක්, වැඩි ප්‍රතිශතයක් තියෙන්නේ මොනවද? ඈ පටවිය. හරි. දැන් ඒ ටික එහෙම ගත්තා කියමුකෝ. ඊළඟට ඒක ඕනනම් ආපෝ විදිහට දකින්නත් පුළුවන්. ආපෝ තාදු වැගිරෙන ස්වභාවයෙන් දකින්නත් පුළුවන්. තේජෝ දකින්නත් පුළුවන්. ඊළඟට වායෝ විදිහට දකින්නත් පුළුවන්. ඔය කොන ආකාරයෙන් හරි ඔබට දකින්න පුළුවන්. දැන් රහතන් වහන්සේ කෙනෙක් දැක්කනම් ඒ රූපය රහතන් වහන්සේට පටවිය අරමුණු කරන්නත් පුළුවන්. ඇයි ඒ? පටවිය තියෙන හින්දා. වායෝ අරමුණු කරන්නත් පුළුවන්. ඇයි? වාතය තියෙන හින්දා. ඇයි? උද්දංගම වාතය, අදෝගම වාතය, කුචිසිරා වාතය, අංග මංගානුසාරී වාතය ආදී වාතය. ඔය ඔබට ගුඩුස් යනවා කියලා කියන්නේ verb කියලා කියන්නේ ඒ උද්දංගම වාතය. ඊළඟට පිටිපස්සෙන් පිට වෙලා එන්නේ මොනවද? අදෝගම වාතය. අංගමංගානුසාරී එක එක ආකාරයෙන් මේ අංගපසංග වල යන වාතයක් තියෙනවා, බඩේ තියෙන වාතයක් තියෙනවා, කොට්ටාසේ වාතයේ වශයෙන් මේ හැගේ එක තැන්වල හිර වෙලා තියෙන වාත කොටස් තියෙනවා. ඉතින් එක එක ආකාරයෙන් සාස්ත්‍රුන් වහන්සේ මේ ඇඟව කපලා නෙමෙයි කියලා තියෙන්නේ. සමාධි දර්ශන පරම සත්‍ය. එතකොට ඒ ආකාරයෙන් මේකේ තියෙන වායු කොටස්. එහෙනම් ඒක දකින්න පුළුවන්. එන වායෝ විදිහට දැක ගන්නත් පුළුවන්. තේජස විදිහට දැක ගන්නත් පුළුවන්. මොකද ඒවා තියෙන හින්දා. හැබැයි මේ ස්ත්‍රියාවගේ රූපය තුලින් කාම රූපයක් එහෙම පේද උන්වහන්සේට? මේ ස්ත්‍රියාවගේ රූපය තුලින් කාම රූපයක් පේද? දැන් උන්වහන්සේ දැන් දැකගත්තානේ දැන් මේ උන්වහන්සේට පේනවා එක එක જાතිය. ඒ විදිහට අරමුණු කරන්න පුළුවන්. හරි. ඊළඟට ඔන්න ඔකේ අර කෙස්ලොම් නියදත් ආදී වශයෙන් ඔය තියෙන ඒ විදිහට අරමුණු කරන්න පුළුවන්. ඇයි? ඒවා තියෙන හින්දා. දැන් ඕකේ නැති එකක් පෘථග්ජනයට අරමුණු වෙනව නේද? අන්න පේනවද රහතන් වහන්සේ සහ පෘථග්ජන හෝ සේක පුද්ගලයන් අතර තියෙන වෙනස? එහෙනම් රහතන් වහන්සේගේ හිත් පරම්පරාවට තියෙන ඒවා විතරයි එන්නේ. නැති ඒවා ඉන්නේ නැහැ. ඒකයි කිව්වේ ටියුන් කරපු ටීවී එක වගේ කියලා. තියෙන ඒවා විතරයි එන්නේ. නැති ඒවා ඉන්නේ නැහැ. දැන් ඔකේ නැති එක මොකද්ද? කාමය. ඉතින් ස්ත්‍රියා ස්ත්‍රී රූපයක් කියන්නේ කාමයක්ද? ස්ත්‍රී රූපයක් කියන්නේ කාමයක් නෙමෙයිනේ. ඒක නිසා උන්වහන්සේට එහෙම එකක් එන්නේ නැහැ. හැබැයි කිසිම පෙරිල්ලක් නැතුව ඇතුළට ගන්න ඒවා ඇති. සේක පුද්ගලයෙකුට හෝ හුදක් ජනයෙකුට එහෙමත් එකක් එනවා නේද ඇතුළට? ඈ පටවි ආපෝ තේජෝ ඔය ඔක්කොමත් බලලා තවත් එකක් බලා ගන්නවා. මොකද ඒ කාම රූපයක්. ඔන්න පින්වතුනි ටීවී එක ටියුන් වෙලා නැති එක. අන්න එතනින් අමාරු වෙනවා. ඇයි? ඇත්ත ඇති සැටියෙන් පේන්නේ නැහැ. ටියුන් කරපු ටීවී එකට තමයි පිංගුදෙනි අවශ්‍ය දේ අවශ්‍ය විදිහට එන්නේ. නියම් බොරු පුරාජේරු එන්නේ නැත්තේ. අවශ්‍ය නැති දේවල් එන්නේ නැත්තේ. විකාර දේවල් එන්නේ නැත්තේ. රහතන් වහන්සේට පිංගුදෙනි මේ විකාර දේවල් එන්නේ නැහැ, තියෙන දේ තමයි එන්නේ. දැන් එහෙනම් ඔය ඔස්සේ හොඳට හිතලා බලන්න. ඔබ රූපයක් දකිද්දි ඔන්න දැන් වැරදි හොයන්න යන්නේ. කාගේ වැරදිද දැන් හොයන්න යන්නේ? තමන්ගේ වැරදි. තමන්ගේ වැරදි හොයන්න දැන්. ඔබ රූපයක් දකිද්දි පටවි දැක්කොත් හරි. දැන් අද පටන් ගන්න. පටවියක් තියෙනවා, පටවිය දකින්න බලන්න. ආපෝ දැක්කොත් හරි. තේජෝ දැක්කොත් හරි. වායෝ දැක්කොත් හරි. ඔය හතර හරි. ඔය ටික දැකලා ඔය ටිකේ සම්පින්ඩණයෙන් ඔන්නම් අතක් හැදිලා තියෙනවා දැක ගන්නකෝ. ඔන්නම් හංකඩයක් හැදිලා තියෙනවත් දැක ගන්නකෝ. ඔය හතර ඉන්නේ ඒකත් හැදිලා තියෙන්නේ. ඔය අතපය ටික එකතු වෙලා ඉවර වෙලා මනුස්ස රූපයක් හැදිලා තියෙනවත් දැක ගන්නකෝ. ඒකත් හරි. බඩවැල් අරගෙන මේවා ටිකක් දැක ගන්නකෝ. ඒකත් හරි. හැබැයි තවත් එකක් ඔබ දැක්කොත් එහෙම ඕක තුලින් අන්න වැරදි. එහෙනම් තමන් වැරදි නේද? එහෙනම් තමන් වැරදි වුණ තමන් වැරදි බව තමන්ට අවබෝධ වෙච්ච ගම මොකද ස්කේල් එකක් තියෙනවනේ රහතන් වහන්සේ කියලා. උන්වහන්සේට ඒක වහින්නේ. අර ඔක්කොම හිතේ හැදි ඔක්කොම උන්වහන්සේට දැක ගන්න පුළුවන්. හැබැයි අර කියපු කාම කියන කොටස උන්වහන්සේට නැහැ. ඒකෙන් උන්වහන්සේගේ හිත වලට ඇතුල් වෙන්නේ නැහැ. ඒව බ්ලොක් වෙලා තියෙන්නේ. අම්මා තාත්තා අයියා මල්ලි කියලත් බැහැ ගන්න පුළුවන් අවශ්‍ය නැහැ. හේතුව ඒකට අදාළ සංඥා තියෙනවනම්. ඒව මේ උපාදාන කරගත්ත මට්ටමක් නෙමෙයි. උපාදානිත සංඥා නෙමෙයි උන්වහන්සේලාට තියෙන්නේ. මම ඒක කිව්වේ දැන් ඒවට මේ ගැඹුරු ලෙස මම උත්තරේ දුන්නා ඇත්තටම. නමුත් ඒක මම මේ වෙලාවේ කතා කරන්න කැමති නැහැ. තව පොඩ්ඩක් සතියක් දෙකක් ඉස්සරහට යන්. ගිහිල්ලා කතා කරමු. එතකොට තව ඔබ මේ ගැන අධ්‍යයනය කරලා ඉන්නේ. බණ අහන පිරිස් නිරන්තරයෙන් මේවා අහලා 3-4 වතාව අහලා හොඳට තේරුම් අරගෙන න්‍යාය ධර්මයේ මනාකොට තේරුණාට පස්සේ තමයි පින්වතුනි ඒ උත්තරයන්ගේ හිත් ගැන කතා කරන්න ඕනේ. එතකොට අම්මා තාත්තා අයියා අක්කා කියලාත් උන්වහන්සේ අඳුන ගන්න පුළුවන්. නැත්නම් උන්වහන්සේ විශාකාවගේ දහසුරු උන්වහන්සේ විශාකාව කියලා කතා කළේ. ඒව ප්‍රශ්නයක් නැහැ. අන්න කාන්තාවක් එනවා. ඒ කියනකොට සාස්ත්‍රුන් වහන්සේ විශාකාව වෙනවා බලන් ඉන්නේ නැහැ හැබැයි. හාමුදුරුවෝ කියනවා ස්වාමීනි මට හරියට නම් පේන්නේ නැහැ කාන්තාවක් එනවා. ඈ? එතකොට දැන් මොකද වෙන්නේ? දැන් අපිට එහෙම කිව්වොත් එහෙම. නේ? අන්න කාන්තාවක් එනවා ස්වාමීනි. එතකොට ටක් ගාලා මොකද වෙන්නේ? බහිනවා මේ වෙලාවේ ඉන්නේ කාන්තාව කවුද? ටක් ටක් ටක් ගාලා බහැල ඉවර වෙලා. මොකද කරන්නේ? අපි දැන් හදාගෙන ඉවරයි. හදාගෙන කියන්නේ ඉතින් මේක හැදිලා ඇවිල්ලා ඉවරයි. මායාවක් හැදිලා ඇවිල්ලා තියෙනවා මොකද? ආ දැන් මෙයා එනකන් තමයි දැන් මං ඉන්නේ දැන්. දැන් ඒ ඔස්සේ හිත දුවලා දුවලා දුවලා දුවලා දැන් බලාගෙන ඉන්නවා කවුරු එනකන්ද. දැන් ඒ වෙලාවේ හදාගත්ත කෙනා එනකම්. හ්ම්? රොසලින් ආච්චි එනකම් බලන් ඉන්නවා. නමුත් ආවේ කවුද? රොසලින් ආච්චි. දැන් මොකද්ද ප්‍රශ්නේ? දැන් ඔන්න ගැටුණා. කියන කටින් පිට වෙන්නේ ඕක තමයි. ඒ තප්පරේට චුක් ගාලා පිට වෙනවා. ඇයි ඒ? බලාපොරොත්තුෙන් හිටියේ රොසලින් ආච්චි. ආවේ කවුද? ඇසලින් ආච්චි. ඔන්න ඕක තමයි ප්‍රශ්නේ. හැබැයි රහතන් වහන්සේට හෝ සාත්‍රුන් වහන්සේලාට ඔය කිසි බලාපොරොත්තුවක් නැහැ. අන්න මේ කාන්තාවක් එනවා. එච්චරයි. කාන්තාව ඇවිල්ලා ඉස්සරහට ආවට පස්සේ අන්න උන්වහන්සේට ඒ අඳුන ගන්න ප්‍රමාණයෙන් උන්වහන්සේ අඳුන ගන්නවා. ඒකයි කිව්වේ පිංගුදින අර උපාදානිත නාම රූප ඇවිදිලා ඩොග් ගාලා මේකේ බහින්නේ නැහැ. මොකද අවිද්‍යාව කියන අර ඇලෙන ගතිය නැහැ උන්වහන්සේලාගේ හිතේ. ඒක නිසා මොකද වෙන්නේ උන්වහන්සේලාට තියෙන්නේ පාරිසුද්ධ චිත්තයක්. ආගන්තුක උපක්ලේශයන්ගෙන් කිලිටි වෙලා නැහැ උන්වහන්සේලාගේ චිත්තය. ඒක නිසා පිංගුදින අර උපාදානිත නාම රූප කියලා කොටසක් නැහැ උන්වහන්සේලාට. අර නාම රූප ඇවිල්ලා මේක ඇලින්නේ නැහැ. ඇලිලා ඉවර වෙලා මේක හදන්න ඕනේ ඒවා හැදෙන්නේ නැහැ උන්වහන්සේලාගේ ශරීරේ. මේ හිත් පරම්පරාවේ. ඒ හිත් පරම්පරාව උන්වහන්සේලාගේ අනුපාදිත නිබ්බහන ධාතුවෙන් ඉවරයි. එහෙම මහා පාරිසුද්ධ සිත් පරම්පරාවක් උන්වහන්සේලාගේ යන්නේ. එතකොට අන්න එතනදී මොකද වෙන්නේ? අර අවිද්‍යාව කියන අර ඇලෙන සුළු ගතිය නැති නිසා අර උපාදාන හිවත් ඒ උපාදානිත නාම රූපත් නැති නිසා අර නාම රූප වලට ඇවිදිලා ඒකේ ඇලිලි ඉවර වෙලා ලස්සන රූප වල ගොඩනගන්න විදිහක් නැහැ. ඇත්ත ඇති සැටියෙන් විතරයි උන්වහන්සේලාගේ බහින්නේ. ඒකයි මම කියන්නේ පිංගුදිනී රහතන් වහන්සේ නමකට කාමයේ ජනිත වෙන්නේ නැහැ කියන එක මේ අරුම පුදුම දෙයක් නෙමෙයි. ඒක අරුම පුදුම දෙයක් අපිට. ඒක උන්වහන්සේට අරුම පුදුම දෙයක්ද? නැහැ ඒක උන්වහන්සේගේ ස්වභාවය. උගුස්සෙක් ඈත අහසේ ඩොටේ පියාඹනවා. ඩොට් එකක් විතරයි පේන්නේ. අපිට හරි ලොකු දෙයක්. ඇයි? කොච්චර උඩ යනවද? අපිට යන්න බෑනේ එච්චර. දැන් ඕක ඌසට මහ ලොකු දෙයක්ද? ඒක ඌගේ පුණ්‍යිරිදී. ඒක ඌගේ හැටි. ඌ ඉහළ ඈත ආකාශයට පියාඹන්නේ ඌගේ ඒකේ හැටි. ඒක ඌගේ ස්වභාවය. අන්න ඒ වගේ පින්වතුනි රහතන් වහන්සේලගේ ස්වභාවය හිත් මූලයෙන්ම එන්නේ ජාති ඒවා. අපිනේ පින්වතුනි හිතක් එනකොට අම්මෝ මොකද්ද ආවේ ඊයා කැතයි කැතයි ඒක නම් හරියන්නේ නැහැ ඒ විදිහට නම් හිතන්න හොඳ නැහැ. දැන් ඔබට හිතම නිගම නිදුණ කවුරු හරි කෙනෙක් ඔබ සල්ලි දෙන්න තියෙනවා. හරි ඒ සල්ලි දෙන්න තියෙනකොට ඒ ගේ ඉස්සරහින් ඔබ යනවා. ඒ යනකොට උගේ කාර් එකේම ගේ ඉස්සරහ නවත්තලා තිබුණොත් එහෙම මොකද යන්තම් හිතට වැහලා යනවා මොකද්ද? ඔක් කුඩු කරලා දාන්න ඕනේ ඔකේ කාර් එක. කරන්නවත් වචනයක්වත් පිට කරන්නේ නැහැ. හැබැයි ශනිකව හිතට වැහලා යනවා. සල්ලි දෙන්න නැත්තම් ඔක කුඩු කරලා දාන්න ඕනේ කාර් එක. දැන් එතකොට ඔබ මොකද කරන්නේ? ආයාසකින්. ආයාසකින් වෙන අරමුණක් ගන්න හොෝ ගාලා. වෙන අරමුණ අර අරේ දානවා ටට්ටක් ගාලා. මොකද හෙයි? මේක හරියන්නේ නැහැ. ඇයි? දැන් දන්නවා ධර්මානුකූල ජීවිතයක් ගත කරන්න මට මේක සුදුසු නැහැ. මේ මහා විනාශයක් නෙමේ එන්නේ යන්නේ. එතකොට මොකද කරන්නේ? ටක් ගාලා වෙන එකක් හදා ගන්න හදනවා. අන්නේ ක්‍රමවේදයක් තමයි තියෙන්නේ. එයි අරක දකින්නකොට ඔබට තේරෙනවා ඔබ නිඳයි මේ තුච්ච தත්තේ වැටෙන්න යන්නේ මේ කියලා. අනාරේ මට්ටමට මේ වැටෙන්න යන්නේ කියලා ඔන්න දකින්නවා. අන්න එතකොට පිංගුදිනේ එතනින් වෙනස් වෙන්න හදනවා. ආයාසකින් යන නිසා ඒව හටගන්නේ නැති උත්මිය දිහා බලලා මහා හිතන අනේ අම්මෝ කොහොම කරනවද මේක? එහෙම එකක් නැහැ. ඇයි? උන්වහන්සේලාට පිංගුදිනේ එහෙම එකක් එන්නේ නැහැ. ඇයි හේතුව? ටියුන් කරලා තියෙන්නේ හොඳට. ටියුන් කරපු දෙයට පිංගුදින තියෙන එක විතරයි අනිත් ඒවා එන්නේ නැහැ. එතකොට එහෙනම් රහතන් වහන්සේ නමකට කවුරු හරි බැන්නොත් ඕනේ දැන් තව එකක් ගන්න. රහතන් වහන්සේ නමකට කවුරු හරි බැන්නොත් මොකද වෙන්නේ? ඈ දැන් ඔබට කවුරු හරි බැන්නොත් මොකද වෙන්නේ? ඔන්න ඔය දෙක දිහා බලන්න. අර උත්තමයා දිහා ඒ උත්තමයාගේ සිත් පරම්පරාව දිහා දැකලා මේ මෝඩ සිත් පරම්පරාව මක් කරන්නද? පුළුවන් තරම් සකස ගන්න. මේ හිත් පරම්පරාව පුළුවන් තරම් සුද්ධ කරගන්න අරක දිහා බල බල. දැන් මොකද වෙන්නේ? උන්වහන්සේට බැන්නනම් උන්වහන්සේට බයින්නෙත් වචන ටිකක් නේද? ඔබට බයින්නෙත් වචන ටිකක් නේද? එතකොට ඒ වචන ටික ඔබට මාත්‍ර නේද ඇහෙන්නේ? ඒ මාත්‍ර ආවට පස්සේ ඒ එන මාත්‍රයක් ගානේ ඕව පින්වතුනි සංකරණය කර කර තමයි ගන්නෙ. මේක මේ මහා මේ ජීවත් වෙනවා කියන එක පින්වතුනි මේ හරියටම අත්දැක ගන්න පුළුවන් නම් ඔබට මේ ලෝකේ අමාරුම වැඩේ ඕක. ඕක මේ තප්පරයකට කෝටියෙන් පංගුවකදී වේගෙන් වෙන නිසා යන්තම් ඔළුව ගහගෙන හිටිය හැකි. නැත්තම් ජීවත් වෙනවා කියන එක තරම් අමාරු වැඩක් තවත් නැහැ. කිය හිතලා බලන්න කෙනෙක් කාට හරි බයිනවා. ඒ ඔබට බයිනවා කියලා හිතන්නකෝ. ඔය බයින වෙලාවේ පින්වතුනි ඔය මොනවා හරි ඒ කියන වචන එක අකුරක් ඇහෙන්නේ මාත්‍ර ලක්ෂ ගාණක් පිට වෙලා එනවා කටින්. ඒ මා ශබ්ද මාත්‍ර ලක්ෂ ගාණක් පිට වෙලා එනකොට ඒ එන එක අර මන නිර්මාණයේ වෙවි මොකද කරන්නේ? මනක් හැදි ඒ මන හැදුනට පස්සේ ඒ පළවෙනි අරමුණට ඒකට අනුව පින්වතුනි අර දේවල් බස්ස ගන්නවා. මොන දේවල්ද? උපාදානිත නාම රූප බස්ස මොකද කරන්නේ? ඒකට අනුරූපව මේක හදනවා. ඒකට අනුරූපව හැදි යනවා මේ මේ කරන වැඩපිළිවෙල. හිත හැදෙන්නේ ඔන්න ඔහොම. පුදුම පිස්සුවක් එතන දියෙන්නේ. එතකොට මොකද වෙන්නේ? අර මිනිස්සයා වචන ටික කියලා ඉවර වෙනකොට පොඩි පොඩි කෑලි හද හද ඒව නැවත නැවතත් අරමුණු කර කර ලොකු කෑලි හදා ගන්නවා. ඒ එන එක ආයි මේකට එකතු කර ගන්නවා. එකතු කරගෙන ආපහු සැරයක් යනවා. ගිහිල්ලා බලනවා මොකද්ද මේ කිව්වේ දැන්. දැන් බල්ලා කියලා එහෙම කවුරු හරි බැන්නනම් බා කියන වචනේ ඇහෙනකොට ශබ්ද මාත්‍ර ලක්ෂ ගාණක් එන්නේ ඔය. ඒ එකින් එක ගන්නවා. අපි හිතමුකෝ බා කියන එක දැන් මේක තේරුම් ගන්න මං කියන්නේ. බා කියන එක ඇහෙන්නේ 10 විදිහකට, ඒ කියන්නේ මාත්‍ර 10කින් කියලා. අන්න එහෙම හැදෙනකොට ඔන්න කියනවා බා 1, බා 2, බා 3, බා 4, බා 5, බා 6, බා 10. ඔහොම දැන් 10කට බෙදුනා කියලා හිතන්නකෝ. ඔන්න දැන් බා 1 එනවා. බා 1 ආහම ඒකට අරාලව අරමුණ හැදෙනවා. ඒ අරමුණ ඒක වෙලා විඥානේ හැදෙනවා. විඥානේ හැදෙනකොට Tamanta hariyana ekak ara upadana vechch ekak eke ayilla baha gannawa බැහැගෙන ඉවරලා දැන් තියෙනවනේ අච්චුවක්. දැන් ඔන්න එක ජාතිකයෙක් ගියා. ඊට පස්සේ මොකද වෙන්නේ? ඒක දැන් ඊළඟ එක අරමුණු කරගන්න අනිත් එක්කෙනා. අනිත් හැදෙන හිත. ඒ හිත හැදෙන්නේ අර බා දෙක එනකොට. දැන් ඒ බා දෙක එනකොට හැදිලා ඉවරනාට මේ දෙන්නවම ආපහු එකට එකතු කරලා බා එක බා දෙක කියලා එකතු කළත් එකක් යනවා. ඒ ඒ වෙලාවේ සෙට් කර කර ඒවත් ස්පර්ශ කර කර යනවා. දැන් මේ වෙන විදිහ බලන්න මේ හිත ඇතුලේ. ඊට පස්සේ බා තුන එනවා. ඒ බා තුන එනකොටම ඒකටත් අදාළ හිතක් හට ගන්නවා. ඒ හිත අදාළ හටගත්තා. හිතලා බලන්නකෝ දැන් ඩිමෙන්ෂියා හැදිච්ච කෙනෙක් නම් තප්පරේ කෝටියෙන් පංගුවක දිනේ දේත් අමතක වෙනවා කියලා හිතන්න කෙනෙකුට. එහෙනම් ඒ කෙනාට හේන් තියන්න විදිහක් නැහැ නේද? ඇයි ඒ? එයා බා තුන අල්ලනකොට එයාට බා එක බා දෙක නැහැ නේ. ඒක එයාට ආවර්ජනය කරන්න බෑ. දැක්කද වෙන වැඩි? ආවර්ජනය කරන්න පුළුවන් නිසා මොකද කරන්නේ? ආවර්ජනයේ වෙවි අර බා තුනත් මේකට එකතු කරගන්නවා. ඊට පස්සේ ඒක ගිහිල්ලා අන්න ඒකත් ජාති මේ ජරා මරණයට ගියා. ඒ ජරා මරණයට ගිහිල්ලා දැන් මොකද වෙන්නේ? දැන් බා හතර එනවා. බා හතර මේකට එකතු කරගන්න ගම මොකද කරන්නේ? ආයි සරයක් මේක රීෆ්‍රෙෂ් කරගන්නවා. හැමදෙස්සෙම මේ කම්පියුටර් දන්න මහතුරු එහෙම හැමදෙස්සෙම මොකක් හරි කරලා රීෆ්‍රෙෂ් කරන්නේ කම්පියුටර් එක. ඒ ඔක්කොම මේ එක මේ එකක් එකතු වුණාට පස්සේ ආයි සරයක් නැත්තම් ඔය කම්පියුටර් එක මොන හරි සේව් කරද්දි එකක් ඒ එක වැඩ ටිකක් කරලා ඉවරලා මොකද කරන්නේ? ඔන්න සේව් කරනවා. තව පොඩ්ඩක් ඒකට අමුණලා ඉවරලා ආයි මොකද කරන්නේ? ආයි සේව් කරනවා. ඔන්න ඔය විදිහට පින්විතනේ ඔය වැඩ පිළිවෙල ගිහිල්ලා ඔන්න බා 10 ආවා. බා 10 ආවට පස්සේ ඒකත් ගිහිල්ලා ඒකෙත් ඔය වැඩ පිළිවෙල කළාට පස්සේ ඔන්න බා කියන එක ආවා. ඔය විදිහටම ඉල් කියන එක යනවා. දැන් බා ඉල් දෙකම ස්පර්ශ කර කර ලා කියන එක යනවා. ඒක ස්පර්ශ කර ඒ තුන ඔක්කොම එකට ස්පර්ශ කරගත්තට පස්සේ දැන් මොකද වෙන්නේ? දැන් ඊට පස්සේ මොකද බා කියන එක වෙන වඳුන ගන්නවා. ඉල් කියන එක වෙන වඳුන ගන්නවා. බා ඉල් කියන එක ආයි වෙන වඳුන ගන්නවා. ඊට පස්සේ ලා කියන එකත් එකතු කරගෙන ඔය තුන එකට හඳුනගත්තට පස්සේ ඔය සතා මැවෙනවා. ඒ නා ඒ ඒ ඔක්කොම ඒකේ මැවෙනවා. ඒ ඒ කියන්නේ උපාදානිත නාම රූප තියෙනවනේ. ඒ අර බල්ලා කියන ඔක්කොම එකට ගත් කල මොකද වෙන්නේ? අතනින් එකේ ඇවිල්ලා මෙතන බහිනවා. මොන වටද මේක බයින්න පාවිච්චි කරන්නේ? මේ ඔක්කොම බැහැසට පස්සේ ඕන්න දැන් ඒක ස්පර්ශ කර කර තව හිත ටිකක් යනවා මූමට බැන්න. මූමට අපහත කළා. දැක්කද වෙන විදිය? එහෙනම් ජීවත් වෙනවා කියන එක තරම් අමාරු වෙලක් තව කොහෙද තියෙන්නේ? මේවා ඔටෝමැටිකලි වෙන්න නිසා. ඔටෝමැටිකලි කියලා කියන්නේ අරමුණු එන වතාවට වෙන නිසා. මහා ආයාසයක් දැනෙන්නේ. හිතන්නකෝ යන්ත්‍රයකින් කරන්න තියනවා කියලා. රවුමක් කරකෝ ගන්න තියනවා කියලා. එහෙනම් මහ කාලය ජීවත් වෙන්න හම්බ වෙන්නේ නැහැ. ඒ තරමට පින්වතුනි මේ එකින් එක මේ සිත් මාත්‍රයක් නෙවෙයි, ශබ්ද මාත්‍රයක් කියන්නේ. සිත් මාත්‍රයකින් ගන්න ටික විතරයි ගන්නෙ. බා කියන එක එකපාරට ගන්න බෑ කාටවත්. ඒක සිත් මාත්‍රයකින් ගන්නෙ. ඔන්න ඔය මේකයි මේ මෙච්චර ගැඹුරට යන්න අවශ්‍ය නැහැ නිවන් දකින්න. නමුත් මම මේ ඔබට කියන්නේ මේක ඇහෙනකොට ඒ මොහොතේදී බැහැ ගන්න නාම රූප විසින් හදලා දෙන ඒවා හින්දා නේද ඔබ ගැටෙන්නේ? දැන් හිතන්න ඔය නාම රූප කියලා කිව්වේ මොනවද ඔතන තියෙන? ඔය උපාදානිත නාම රූපයට දෙන්නේ මොනවද? රූප එනවා, වේදනා එනවා, සංඥා එනවා, සංකාර එනවා. ඔන්න ඔය ටික ඇවිල්ලා නේ ඔය ටික බහින්න ඔතන. ඔය විඥානය ඇතුලේ. දැන් මෙහෙම හිතන්නකෝ. දැන් ඔබ දෙමළ දන්නේ නැහැ. මේ අද්දවෙදි දෙමළ ඉගෙනගෙන නැහැ. එකෙක් කියනවා නායි කියලා බයිනවා. නායි කියලා කියනවා. හිතන්නකෝ. දැන් නායි කියලා හිතනකොට දැන් ඕකත් ඔය මාත්‍ර ගානින්ම තමයි එන්නේ. මාත්‍රා ඒ ගානින්ම ඇවිදින්න ඉවරලා දැන් මේක මක් කරනවද? මේක සර්ච් කරනවා. සර්ච් කළාට බහින්නේ නැහනේ. ඇයි ඒ? එහෙම එකක් නැහැ. ඒක නිසා සද්ද නැතු ඉන්නවා. අනිත් උන් ඔක්කොම hina වෙනවා දෙමළය. නමුත් මෙයා සද්ද නැතු ඉන්නවා. ඇයි ඒ? ඇයි ඒකට අදාළව මේක බහින්නේ නැහැ. එහෙනම් පින්වතුනි දැන් හිතන්නකො තව එකක්. බල්ලා කියන එකවත් දන්නේ නැහැ කියලා ඔබ. කවදා හිනව බල්ලා කියන එක දන්නේ නැහැ. බල්ලා කියන්නේ කවුද කියලා දන්නේ නැහැ. නීච සත්ත්වයේ මොකෙක්ද ඒ කියලා දන්නේ නැහැ. ඒ ඉතින් බල්ලා කියලා බයිනවා. මොදි hinawe wi innawa. ඕම වැඩක් වෙලා තියෙනවා ගමක ස්කෝල් එක. එක ළමයෙකුට මේ කට්ටිය කියනවලු බැබුම් බැබුම් කියලා. යාළුවෝ. තිය කලු ළමයි ඉතින් බැබුම් බැබුම් කියලා හැමදෙස්සම කියනවලු. ඒ බැබුම් බැබුම් කියනකොට ඉතින් කොල්ලා ඉතින් කරේ අත දාගෙන කොහොමද මචං යන්යන් අපියා. ඒ බැබුම් උඹේනවද? යන්යන් මං එනවා යන් කියලා ඉතින් හැමදාම යාළුකමින් හිටියලු. ඔහොම ඉන්නකොට පින්වදින දවසක් සත්තු වත්තට ගියලු ට්‍රිප් එකක්. සත්තු වත්තට ගිහිලා බැබුම් කූඩුව ගාවට ගිය ගමන් පිටිපස්සෙන් ආපු යාළුවා දෙයත බදලා දුන්නලු කනේ පාරක්. ඊට දැවුල මොකද කියලා? උඹලා මට මෙච්චර කල් මේ නමද බල කිව්වේ? අන්න දැක්කද දැනගත්ත හැටි. එහෙනම් අර අර විදියට පින්වතුනි අර සංඥා මාත්‍ර ඒ විදියට දැන හඳුන ගනින්දි තමයි ඒ තුල හැදිලා එනවා. දැන් ඊට පස්සේ කවුරු හරි බැබුම් කිව්වොත් එහෙම මොකද වෙන්නේ? දැන් දැක්කද ඔය කේන්තිය කියන එක යන හැටි? ඔය කේන්තිය යන හැටි මේ බොහොම මේ සිත් ඇතුළට ගිහිල්ලා මේ කියලා දුන්නේ. කේන්තිය කියන එක එහෙනම් කවුරුත් කේන්ති ගන්නන්න බෑ කාටවත්. කේන්තිය කියන එක ගන්නෙන්නේ කොහොමද? තමන් විසින්. අන්න ඒක නිසා පින්වතුනි කේන්තිය කියන එක තව කෙනෙකුට ගන්නන්න පුළුවන් නම් රහතන් වහන්සේලාට කේන්තියන්න ඕනේද නැද්ද? කේන්තියන්න ඕනේ නේද? එහෙනම් කේන්තිය කියන එක පින්වතුනි රහතන් වහන්සේලාට යන්නේ නැහැ. ඒ කියන්නේ මොකද්ද? පිට ඉන්න කෙනෙකුට කාටවත් කේන්ති ජනිත කරන්න බෑ. එහෙනම් දරුවෙක් නිසා ඔබට කේන්ති යනවනම් වැරද්ද දරුවගේ නෙමෙයි, වැරද්ද තමන්ගේ. අන්න ඒකයි කිව්වේ තමන් දිහා බලලා නිවන් දකින්න, වැරද්ද හොයාගන්න. දැන් මං ඒකෙන් කිව්වද දැන් ළමයින්ට ගහන්න එපා, ළමයින්ට බයින්න එපා, එහෙම කිව්වද? මං කිව්වනේ මේ ගිහි ජීවිතය සම්බන්ධව මට කතා කිරීමේ අයිතියක් නැහැ. ඇයි? ශාස්ත්‍ර උන්වහන්සේගේ දහම මම මේ කතා කරන්නේ. ඒක ඉතින් කැමති විදිහට කරගන්න. නමුත් ඔබ කියනවා නම් දරුවෙක් නිසා ඔබට කේන්ති ගියයි කියලා. ඒක වැරදි. ඒක සම්පූර්ණයෙන්ම වැරදි. කේන්ති ගිය දරුවෙක් නිසා නෙමෙයි. කේන්ති ගියේ ඔබ මෝහයෙන් මුලා වෙලා ඉන්න නිසා. දැන් ශාස්ත්‍රුන් වහන්සේට ඔయిత වඩා අඩන් තේට්ටම් කළේ නැද්ද එතන හිටපු හාමුදුරුවෝ? දේවදත්ත හාමුදුරුවෝ, කෝකාලික හාමුදුරුවෝ ආදි වශයෙන් හිටපු හාමුදුරු පිරිස. ශාස්ත්‍රුන් වහන්සේට විවිධාකාරයෙන් අඩන් තේට්ටම් කළා. ඒ කරපු එකම අඩන් තේට්ටමක ශාස්ත්‍රුන් වහන්සේ දඬුවම් කරන්න ගියාද? ශාස්ත්‍රුන් වහන්සේ දේවදත්ත හාමුදුරුවන්ට දීපු දඬුවමක් කියන්නේ මට කොහේ හරි අහලා තියෙනවද? දේවදත්ත හාමුදුරුවන්ට දේවදත්ත හාමුදුරුවන්ට කිසි දඬුවමක් දීලා නැහැ බුදුහාමුදුරුවෝ. චන්න හාමුදුරුවන්ට දුන්න දඬුවම. චන්න හාමුදුරුවන්ට දීපු දඬුවම තමයි බ්‍රහ්ම දණ්ඩේ. ඉතින් දේවදත්ත හාමුදුරුවන්ට දෙන්න දීපන්නේ. ඇයි දුන්නේ නැත්තේ? දේවදත්ත හාමුදුරුවෝ කියන්නේ පින්වතුනි ශාස්ත්‍රුන් වහන්සේ මරලා දාපු කෙනෙක්. ඒ කිව්වේ මොකද්ද? ඕන්න දැන් වැරදි හොරන කෙනෙකුට පුළුවන් මක් කරන්නද? මේ කෑල්ල විතරක් ෆොටෝ එකක් අරගෙන මේ රෙකෝඩ් කරගෙන ගිහිල්ලා ලෝක සත්‍යයට පෙන්වන්න මොකක් කියලාද? අන්න බුදුහාමුදුරුවෝ මිනි මරුවා කියලා කියන දේශනාවල කියලා. ඊළඟට පෘථිවිය සරුසාර කරන්න මහා අපාගත වෙන පිරිසක් බලන් ඉන්නවනම් ආන් එයාට පුළුවන් ඒක කරගන්න. බුදුහාමුදුරුවෝ ක්‍රමවේද තුනක් දේශනා කළා නේද? අස්දම් සාරතී කියලා කෙනෙක් ආව මතකද? අහලා තියෙනව නේද? අස්දම් සාරතී කියලා කෙනෙක් කියලා කිව්වා ස්වාමීනි මම අස්සය දමණය කරනවා. ඔබ වහන්සේ මේ ඔබ වහන්සේ මහා පුරුෂයෝ දමණය කරන වැඩපිළිවෙලක ඉන්නවා කියලා ආරංචි. එතන මේ මහා පුරුෂයෝ කියලා කිව්වේ කාටද? මහා පුරුෂයෝ කියලා කිව්වේ මොකද්ද? තමන්ව දමණය කර ගැනීම තමයි. තමන්ව දමණය කර ගන්න වැඩපිළිවෙලක ඉඳලා ඉන්නවා. එදිරි ඉඳලා අනිත් අයට තමන්ව දමණය කර ගන්න වැඩපිළිවෙලක් දේශනා කරනවා. එහෙම නැතුව මේ බුදුහාඳුරන්ගේ මහා මේ ඔය මේ මොකද්ද ඔය කියන ගුණයට අයිති නේද නාලාගිරියත දමණය කරපු එක? ඒ වගේ ඉතින් පොඩි වෙච්ච විපරීත. මහා පුරුෂයන් දමණය කරනවා කියන්නේ මොකද්ද? අනුත්තරෝ පුරුෂ ධම්ම සාරති. අනුත්තරෝ, ඒ කියන්නේ මේ තමන්ව දමණය කරගන්න පුද්ගලයා අතර අනුත්තරත්වයට පත් වෙච්ච මහාම ශ්‍රේෂ්ඨය. එහෙනම් සාරිපුත්‍රයන් වහන්සේත් ඒිට දෙවෙනි වෙච්ච තමන්ව දමණය කරගත් උතුමෙක් නෙමේද? මහා මොග්ගලණන් වහන්සේත් එහෙම නෙමේද? ඔව්. අන්නේ ක්‍රමවේදයේ උන්වහන්සේගේ තිබුණේ තමන්ව දමණය කරගන්න. මෙන්න ධර්මය. දැන් මොකද කරන්න ඕනේ? ඔය දෙක වෙන් කරලා අඳුන ගන්න තියෙනවා. අස්දම් සාරතී කියනවද? අස්දම් සාරතී කිව්වේ මොකද්ද? කැලෑ අස්සයෝ ගෙන්නලා ඒ අස්සයන්ව දමණය කරන පුද්ගලයා. දමණය කරලා ඉවර වෙලා රජුරවන්ට විකුණනවා. ඒක කළා තමයි ජීවිකාව අරගෙන යන්නේ. සේනාවට විකුණනවා. අවශ්‍ය පුද්ගලයින්ට රියක් හදාගෙන ඒ අස්සයක් අස්කරත්තයක් හදාගන්න විකුණනවා. කැලෑවෙන් අස්සයෝ අල්ලගෙන ඇවිදින්න. එයාට තමයි අස්දම් සාරතී කියලා කියන්නේ. දැන් එයා ඇවිල්ලා මොකද එයා කරන්නේ? ආසයව ගෙන්නලා කියනවාද? මෙන්න මෙන්න මෙන්න මෙන්න මේ කරුණු ටික. දැන් හික්මියා. එහෙම කියලා ආසයට කියනවාද? නෑ. ආස්දම් සාරති හික්මවනවා. හික්මවන්න මොකද කරන්නේ? ආසයව ගහක බැඳලා උඩ තලලා උඩ කරදර කරලා වද හිංසා කරලා අනිත් ආසයව ලව්ව ගස්සවලා. ඈ ඒ අර ආසයව තත්ත්වයට පත් කරනවා. දැන් ශාස්ත්‍රුන් වහන්සේට හික් මොනවද හික්ම වීම සඳහා අවශ්‍ය දහම් දසනවද? ඈ වරෙන් මහන මෙහෙට ඈ කිය මේ වහගෙන හිටහම මේ ධර්මයේ එහෙම කියනවා ශාස්ත්‍රුන් වහන්සේ. නෑ ශාස්ත්‍රුන් වහන්සේ දහම් දසනවා. ඒ දහම් මසලා තමන්ව දමණය කරගන්නවා නේද අනිත් උත්තම පිරිස? ඔවුද නැද්ද? එහෙනම් තමන්ව දමණය කරගත්ත මහා ශ්‍රේෂ්ඨ උත්තමී අතරින් අනුත්තරත්වයට පත්වෙච්ච මහා පරම ශ්‍රේෂ්ඨයා තමයි කවුද? ශාස්ත්‍රුන් වහන්සේ. ඒකයි උන්වහන්සේලා අනුත්තරෝ පුරිස ධම්මසාරති කියලා කියන්නේ. තමන්වත් දමණය කරගත්ත උත්තමී අතර අග්‍රස්ථානයේ ඉන්න. එයා ඒක කළ ඉවරලා උන්වහන්සේ අනිත් ලෝක සත්‍යයන්ට ඒක දෙනවා. තමන්ව දමණය කරගනින්නලා. මෙන්න දහම. දැන් දමණය කරගනින්නලා. මට උඹලව දමණය කරන්න බෑ. මෙන්න දමණය කරගනින්නලා. හැබැයි අස්සය දමණය කරන්න වෙන විදිහකට. අස්සයන්ට කියන්නේ මෙන්න පොත දැන් දමණය වෙයලා. එහෙම කියන්නේ මෙන්න කෙවිත දැන් දමණය වෙයා. එහෙම කියන්නේ උන්ට ගහලා තලල ඔක්කොම කළා තමයි කරන්නේ. දැන් ඒකත් මං කිව්වේ පිඟුදින ඔය ගුණේ ටිකක් වැඩිපුර විස්තර ඇතුව තේරුම් ගන්න. නැත්තම් ඔක නිකම් නිකම් අතහැරලා දානන්නේ මොකද්ද? නාලාගිරිය තා දමණය කළා. මහා පුරුෂ මොකද්ද? අනුත්තරෝ පුරිස ධම්ම සාරති. ටිකක් මදි නේද ඒක? ඒ කාන්තෙම නැහැ. මෝග පුරුෂ කියලා කියන්නේ මොකද්ද තේරුම? මෝග පුරුෂ කියලා කියන්නේ පින්වතුනි, මෝග කියලා කියන්නේ මෝහයට පත් වෙච්ච කියන එක, මුලාවට පත් වෙච්ච කියන එක. අන්නේ මුලාවට පත් වෙච්ච පුරුෂය කියන නමින් උන්වහන්සේ ආමන්ත්‍රණය කරනව වැරද්දක් කරපු භික්ෂුවකට. මොකද මුලාවට පත් වුණාට පස්සේ වෙන්නේ මොකද්ද? ඒ මුලාවෙන් තව පිරිසක් මුලාවට පත් කරගෙන යන්න හදනවා. අන්න ඒක නිසා මුලාවට පත් වෙච්ච පුරුෂය කියන නමින් ඒ පුද්ගලයාව හඳුන්වනවා ඒ වෙලාවේ. ඒ විතරක් නෙමෙයි, පෝටලි හාමුදුරන්ට කිව්වා මොකද්ද? තුච්ච පෝටලි කියලා. එතකොට තුච්ච පෝටලි කියලා කිව්වේ ඇයි? ඒ වෙලාවේ තියෙන තුච්ච කියන්නේ පහත් කියන තැන. ඒ පහත් කියන නාමෙන් ආමන්ත්‍රණය කළා. පහත් වැඩක් උඹ ඔය කරන්නේ. දැන් මේ බණ කියන එක පහත් වැඩක්ද? බණ කියන එක පහත් වැඩක්ද? නෑ. බණ කියන එක පහත් වැඩක් නෙමෙයි. නමුත් උන්වහන්සේ ඒ වෙලාවේ කිව්වා පහත් වැඩ කරන්නේ ඔය. තුච්ච වැඩක් ඔය කරන්නේ. නොකල යුතු දෙයක් ඔය කරන්නේ. ඇයි එහෙම කිව්වේ? මොකද හේතුව? පිළිගන්නේ තමන්ගේ වැඩේ කරගන්න නැතුව අනිත් අයට බණ කිය යනවා. අන්න ඒක නිසා තුච්ච කියන නමින් ආමන්ත්‍රණය කළා. ඒ වෙලාවේ උන්වහන්සේ එක බිന്ദു මාත්‍රයක්වත් එහෙම මේ ද්වේෂයක් ජනිත වෙන්නේ නැහැ. මෝග පුරුෂය කියලා කිව්වහම ඒ වෙලාවේදී ඒ අන් අයගෙන් අර පුද්ගලයාව මක් කරනවද? වෙනස් කරනවා. දැන් සාරිපුත්‍රයන් වහන්සේට එකම එක තැනකවත් මෝග පුරුෂය කියලා වැල්ල තියෙනද බුදුහාම? වැල්ල නෙමෙයි, මෝග පුරුෂය කියන නමින් ආමන්ත්‍රණය කළා තියෙනවද සාරිපුත්‍රයන් වහන්සේට? එහෙම කරන්නේ නැහැ. ඇයි ඒ? සාරිපුත්‍රයන් වහන්සේ මෝග වෙන්න විදිහක් නැහැ. අරහතුන් වහන්සේ නමක් මෝග වෙන්න විදිහක් නැහැ. හැබැයි තව කෙනෙක් තමයි පිඟුදුනි මුලාවටපත් වෙලා අර වගේ කටයුත්තක නියැලෙන්න පුළුවන්. අන්න ඒක නිසා ඒ පුද්ගලයාට කියනවා මෝග පුද්ගලයා කියලා. මෙහෙමයි, ඒක තුල ඉතින් කෙනෙකුට ඕනනම් පුළුවන් මානෙ නැති කරගන්නත්, තව කෙනෙකුට ඕනනම් පුළුවන් අවිතිමහ නරක ආදියට යන්නත් ඒක අහලා ඉවරලා. ඇයි? මට මෝග පුරුෂයා කිව්වා, මං එන්නේ ආයි පන්සල්. දැන් ඔබ කියලා බලන්න ඕ කාට හරි. දැන් අපේ හාමුදුරු නමක් එහෙම කිව්වොත් එහෙම පන්සලේ ඉන්න ප්‍රධාන දායකයා මොනවා හරි වැරද්දක් කරනවා දැකලා මෝග පුරුෂය කියලා. ඒ දායකයා ඉවරයි ඉතින් පස්සේ. ඇයි ඒ? එන්නේ නැහැ කාලාතක. ඇයි එන්නේ නැත්තේ? හිතනවා මේ හාමුදුරන්ට කේන්ති ගිහිල්ලා හාමුදුරු මට මෝඩයා මෝඩයා කිය බැන්න කියලා. නැහැ. ඒ කිව්වේ මොකද්ද? මෝඩ වැඩපිළිවෙලක ඉන්නවනම් ඒ මෝඩ වැඩපිළිවෙල වලින් තමනුත් විනාශ වෙලා තවත් පිරිසක් විනාශ වෙනවා. ඒක නිසා අනිත් අයවෙන් ඒ අය වෙන් එයාව වෙන් කරගන්න අන්නේ වචනේ උන්වහන්සේ පාවිච්චි කළා. මෝග පුරුෂය කියලා. එතකොට දැන් ඒකත් එක දැන් ඉස්සරහට ගියොත් එහෙම. දැන් මට කියන්න අර අස්තම් සාරතී කියන පුද්ගලයා ඇවිදිලා බුදුහාමුදුරන්ගෙන් අහනවා, ස්වාමීනි මගේ ක්‍රමවේද තුනත් මේ ඔබ වහන්සේ කොහොමද මේක දමණය කරන්නේ කියලා. මේ පිරිස ඔබ වහන්සේ කොහොමද දමණය කරන්නේ කියලා. ඒ වෙලාවේ සාතුරුන් වහන්සේ කියලා මට කියන්නකෝ ඔබ කොහොමද කරන්නේ කියලා. ඔබ ආස්තිය දමනය කරන්නේ කොහොමද කියලා. ස්වාමීනි මම මහා කුල પરම්පරාවකින් එන කෙනෙක්. මගේ කුල પરම්පරාවේ ගරුත්වය නම් වටිනවා. ඒක නිසා මම ආස්තයට හොඳින් කන්න බොන්න දීලා ඒ වැඩ පිළිවෙලක් කරලා බලනවා. මේ ආස්තියව හික්මවන්න පුළුවන්ද කියලා. එහෙම කරලා බැරි වුණොත් ස්වාමීනි ඊළඟට මම උඩ ගහලා ඌට බද දීලා අනිත් ආස්තියල ඌව ගස්සලා ඒ ඔක්කොම කරලා ඉවරලා ඌව හික්මවන්න බලනවා. එහෙමත් බැරි වුණොත් ස්වාමීනි මගේ කුල પરම්පරාවේ ගරුත්වය නම් නැති වෙන දෙන්න බෑ. ඒක නිසා මම මොකද කරන්නේ? මම මරලා දානවා ඌව ඒ ආස්තියව. එතකොට කිසිම කෙනෙක් කවදාවත් කියන්නේ නැහැ අස්දම් සාරතිල දමනය කරන්න බැරි ආස්තියක් හිටියයි කියලා. ඒලා උන්වහන්සේ කියනවා මාත් ඔහොම තමයි කරන්නේ. දැන් ධර්මයේ වැරදි හොයන එක එහෙම විදිහ නම් මොකද කරන්නේ මේ වෙලාවට? තක්ගල රෙකෝඩ් කරනවා ඒ කියපේක. ඒක විතර රෙකෝඩ් කළා මොකද කරන්නේ? හැමෝටම අහන්න සලස්සනවා. හොඳ වෙලාවට ඒවා තිබුණ නැති එක. නැත්තම් එහෙම නිගන්ඨයන් sorry නිගන්ඨය කියලා හරියන්නේ නැහැ. අන්නේ ලබ්ධිකයන්ට. අන්නේ ලබ්ධිකයන්ට මොකද වෙන්නේ? හරි ශෝකේම කියනකොට. නමුත් දැන් වෙන්නේ මොකද්ද? ඒ වෙලාවේ උන්වහන්සේ පැහැදිලි කළා කියලා ස්වාමීන් වහන්සේ මේ මිනි මරන්නේ නැහනේ. ඔව් මම මිනි මරනවා කියලා කිව්වේ නෑ. මම මොකද්ද කිව්වේ? මම මේ දේවල් හොඳින් තේරුම් කරනවා. හොඳ පැත්ත තේරුම් කරනවා. මේකේ මේ නිවන් දකින්න මේ වැඩපිළිවෙල. මේ සදිව ලෝක, බ්‍රහ්ම ලෝක. ඊළඟට මේ නිවන් දකින්න වැඩපිළිවෙල. මම මේ දේවල් කියලා දෙනවා. ඒ දේවල් කියලා දුන්නාට පස්සේ ඒකට අනුව හික්මන පිරිසක් ඉන්නවා. ඒකට අනුව කෙනෙක් හික්මුනේ නැත්තම් මෙන්න මෙහෙම අවීති මහා නරකාදී පටන් අටමහා නරකාදී තියෙනවා. 132ක් මහා නරකාදී තියෙනවා. මේ දේවල් වලට වැඩිලා නැත්තම් හතර අපායට ගිහිල්ලා මෙන්න මේ කටයුතු වෙලා ඔයාලට අනන්ත අප්‍රමාණ දුක් විඳින්න වෙනවා. මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. එහෙනම් මේකෙන් හික්මියක්. ඒත් නැත්තම් මොකද කරන්න තියෙන්නේ? ඈ මොකද කරන්න තියෙන්නේ? අතහැරලා දානවා. ওই ක්‍රමවේද දෙක නැත්තම් අතහැරලා දානවා උන්වහන්සේ. එහෙම අතහැරලා දාපු කෙනෙක් තමයි කවුද? දේවදත්ත හාමුදුරුවෝ කියන්නේ. අන්න ඒක නිසා මේ අවසාන කාලේ වෙනකොට ඒක නිසා තමයි පිංගුදින දේවදත්ත හාමුදුරුවන්ට ඔය එක දනුවමක්වත් දනුවමක් කියලා කිව්වේ අර බ්‍රහ්ම දණ්ඩේවත් අනුමතරමේ පණවන්න ගියේ නැත්තේ. එහෙනම් දැන් ඕකෙන් මම මේ කියන්න ආවේ වෙන දෙයක්. කියන්න ආපු දේ තමයි පිංගුදින මෙන්න මේක හොඳට තේරුම් ගන්න. ශාස්ත්‍රුන් වහන්සේ කිසිම ආකාරයක ඒත් ඔබගේ දරුවන්ට වඩා මහා දරුණු ගති තිවිච්ච හාමුදුරුවරුන් හික්මෙව්වා. ඒ හික්මවන්න උන්වහන්සේ එකම එක මොහොතකවත් කේන්ති ගත්තද? එහෙනම් දැන් ඔබට තේරෙන්නේ නැද්ද ඔබ යන පාර වැරදි කියලා? ඔය දරුව හික්මවන්න ඔබ යන පාර වැරදි කියලා තේරෙන්නේ නැද්ද? හරි පාර මොකද්ද කියලා අල්ලගන්න අමාරු වෙන්න පුළුවන්. නමුත් ඔබ ඔය දරුවන්ව හික්මවන්න ගන්න ප්‍රතිවිමේ ක්‍රමවේදය හරි වෙන්න විදිහක් නැ නේද? ඔයකින් වෙන්නේ තමන්ගේ නිවන තව තවත් වැහෙන එක නෙමෙයිද? දරුව හොඳට හැදිලා උඩට යයි. අම්මා තාත්තගේ නිවන මක් වෙනවද? ටික ටික වැහෙනවා. ඇයි ඒ? සිහි බුද්ධියෙන් කටයුතු කරන්නේ නැහැ. සිහිය පිහිටවගෙන ඉන්නේ නැහැ. සිහිය පිහිටවගෙන ඉන්න ඇති නිසා මොකද වෙන්නේ? දරුවෙක් මොකක් හරි කරපු ගමන් ඒ වෙලාවට පිංගුතුනි කේන්තිය ජනිත වෙලා ඉන්න පුළුවන්. රහතන් වහන්සේට නම් එහෙම ඉන්නේ නැහැ. හැබැයි ඔබට ජනිත වෙලා ඉන්න පුළුවන් කේන්තිය. එහෙනම් ඒ කේන්තිය ආවා නම් ඒ වෙලාවේ දරුවට නෙමෙයි ගහන්න ඕනේ. එහෙම්ම මත අරගෙන මොකද්ද කරන්න ඕනේ? තමන්ගේ කම්බුලට එකක් ගහගන්න. ඇයි? මම වැරදි පාරක යන්න ගියානේ. මම ශාස්ත්‍රුන් වහන්සේට දෝහි වුණානේ. තමහඬ ළමයෙක් මැරෙන්න යනවා වෙන්නත් පුළුවන්. ළමයෙක් මේ එල්ලෙන්න යනවා. මේ එක තප්පරයයි තියෙන්නේ. කේන්තියක් අරන් කෑ ගහන්න ඕනේ. ඉතින් කේන්තියක් ගන්න නැතුව කෑ ගහන්නත් පුළුවන්. කෑ ගන්න කේන්තියක් ඕනද? දැන් මම මේ කතා කරන්නේ කේන්ති ගිහිල්ලාද? සමහරුන්ට නම් එහෙම හිතෙන්න පුළුවන් මේකෙන් කතා කරනවා කේන්ති ගිහිල්ලා නේ පොඩ්ඩක් කේන්තිය පාලනය කරගන්න. පිස්සු විකාරේ. කෑ ගන්න කේන්තියක් ඕනේ. ළමයි සතුටට කෑ ගහන්නේ. නේද? එහෙනම් කෑ ගන්න ඕනේ පින්වදනේ කාය සංකාරයක් සහ වචී සංකාරයක්. ඒකට නෙමෙයිච්ච මනෝ සංකාරයක්. ඔය ටිකෙන් කෑ ගහිල්ල එනවා උගුරු දණ්ඩ හරියට ඒ ටික ඔක්කොම තියෙනවනะ. එහෙනම් කේන්තියක් ගත්තා කියලා කියන්නේ පින්වතුනි ඔබ පරාදයි. ඒ කියන්නේ පින්වතුනි ඔබ ශාස්ත්‍රු ද්‍රෝහි වුණා, මාර පාක්ෂික වුණා. එහෙනම් තමන්ට අවලාද නගා ගන්න. තමන්ට දොස් කියා ගන්න, තමන්ට බැන ගන්න. දරුවොත් එක්ක ඉන්න එක මහා වාසනාවක් කියලා දකින්න ඔය වෙලාවට. ඇයි ඒ? තමන්ගේ දෝෂේ හොඳට පේනවා. ඒ දෝසේ බල බල බල බල බල බල දෝසේ නැති කරගන්න. හිතන්න ඔබ එනවා ආරාමයට. ඇවිදින ඔබ ආරාමේ පැවිදි වෙලා ඉන්නවා. දැන් ඔබව කේන්ති ගසන්න කවුරුත් නැහැ. ඒතර ඔබ හිතනවා මොකද්ද? දැන් මගේ කේන්තිය ගිහිල්ලා. දැන් මම කේන්ති ගන්න කෙනෙක් නෙමෙයි. දැන් මං අනාගාමීත්වයට එහාට ගිහිල්ලා ඉන්නේ කියලා. හැබැයි මේ වෙලාවේ හොඳටම තේරෙනව නේද ඒක? ඇයි? දරුවෝ කියලා කියන්නේ ඉතින් අය කේන්ති ගන්න එහෙකට ලොරි ගානක් කේන්ති ගත්ත හැකි එක දවසකට. දරුවෝ කියලා කියන්නේ ඒ જાතිය පිරිස. අපිත් ඒ ආයත් එක්කනේ කටයුතු කරන්නේ. ගුරුවරයෙක් ගත්තොත් එහෙම ගුරුවරයා බෝඩ් එක පැත්තට හැරනකොට මොකද වෙන්නේ? හුන් හෝ ගාලා කතාව. ආයි මේ පැත්ත හැරනකොට සද්දේ නැතු ඉන්නවා. ඉතින් ඔන්නෝම වැඩ පිළිවෙලක ඉන්නේ. ඉතින් දරුවෝ කියන්නේ එහෙමයි. ඒතර ගුරුවරයෙක් කියන ගුරුවරයෙකුට කේන්ති යනවා නම් එහෙම මොකද වෙන්නේ? මං අර කියනවානේ පසු වෛද්‍යවරු නම් වෙන්න එපා ලංකාවේ කියලා. ඇයි එහෙම කියන්නේ? ඉතින් පසු වෛද්‍යවරු වෙලා මොකද කරන්නේ? වැඩි හරියක් දෙනවා. මං හැමෝටම නෙමෙයි කියන්නේ. වැඩි හරියක් දෙනවා. ඉතින් එයාට කරන්න වෙන දෙයක් මේක. මොකද්ද? ඈ සත්තුන් වඳ කරනවා. මේ උපදින උපදින වාරයක් ගානේ මව් කුසක් නම් හම්බු වෙන්නේ නැහැ. කොච්චර වෙන දිව්වා ගන්ධබ්බේ තමයි ඉතින්. එතන ඉඳගෙන ඉරලා වෙන එකකට මාරු වෙන්න වෙන්නේ. මව් කුසක් නම් හම්බ වෙන්නේ නැහැ ලේසියෙන්. ඇයි? ඒ තරමට ගප්සා කරනවා. නැත්තම් අර ඒ දේවල් විනාශ කරනවා. ඉතින් ඒකේදී වෘතිය මොකද්ද? නුවර දළදා මාලිගාවේ දීවර නිලමෙතුමාගේ වෘතිය මොකද්ද? දළදා හාමුදුරන්ට තේවාව කරන එක. කොච්චර පින් වෘතියක්ද බලන්න. වෘතියම ඒක. දැන් ඔබ ඔය ගිහිල්ලා උදේ හවා රස්සාවක් කරන්නේ. ඒ වගේ වෘත්තියක් ඒ උත්තමයා කරන්නේ වෘත්තිය. ඒ කියන්නේ ජීවිකාව සඳහා කරගෙන යන දේ. මොකද්ද? දළදා හාමුදුරුවන්ට තේවාව කරන එක. මොන තරම් වාසනාවන්තයෙක් වෙනවද බලන්න එතනට යන්න. එහෙනම් පින්වදෙනි වෘත්තියෙන් මේ සතු වඳ කරන එක. වෘත්තියෙන් මස් වැද්දෙක් වෙන එක. වෘත්තියෙන් ගවඝාතකයෙක් වෙන එක. පසු වෛද්‍ය තමයි මම මේ කියන්නේ. පින්වදිනේ ඒ අය කෙනේ අනුකම්පාවෙන් දැන් වෛද්‍යවරු ඉන්නවා සල්ලි අරගෙන ගබ්සා කරන. අපිත් එක්ක සම්බන්ධ වෛද්‍යවරුන්ට මම නිරන්තරයෙන්ම කියන දෙයක්. රස්සාව නැති වුණොත් හිඟා කපල්ල. කිසිවෙකු වඳ කරන්න යන්න එපා. ඊළඟට කිසිම ගබ්සාවක් කරන්න යන්න එපා. ඇයි ඒ? ඔක ගෙවන්න වෙන්නේ මේ අත්දැකීම නෙමෙයි. සංසාරයක් ඉස්සරහට ගෙවන්න වෙනවා. මේ දෙපහත දේවල් නෙමෙයි. ලෝක සත්‍යයට ඔබ ප්‍රශ්නයක් නැහැ. ලෝක සත්‍යයට ඕනේ අපවාදෙන් මිදෙන්න විතරයි. අපවාදෙන් මිදෙන්න යමක් කරගත්තට පස්සේ පිටුදින ඒක ගෙවන්න. කෝටි ප්‍රකෝටි වතාවක් ඉපදි ඉපදි ගෙවන්න ඕනේ. ඒක තමයි ක්‍රමවේදය. දරුවෙක් ඕන කෙනෙක්. දරුවෙක් ඌමනා කෙනෙක්. දරුවෙක් නැතුව ඉන්නකොට කොයිතරම් වේදනාවක් ඇද්ද හිතට? ඌමනා කෙනෙක්. දරුවෙක් ඕන නැති කෙනෙකු නම් දරුවෙක් හොලවෙන ධර්මයට හොඳයි. නමුත් දරුවෙක් ඌමනාමයි කියලා හිතාගෙන ඉන්න කෙනෙකුට දරුවෙක් නොලැබී ගියොත් එහෙනම් මොකද වෙන්නේ? ඉතින් වේදනාවයි. ඔය වේදනාවෙන් දුක් විඳිනවා ඉතින් හැමදාම. පුළුවන්. නිවන් දැක්කොත් හරි. අන්න ඒක තමයි වින්දුර. දැන් ඔතන තියෙන මේ බුදුදහමේ තියෙන පරම හරය ඔන්න ඔතන තියෙන්නේ. නිගණ්ඨනාත පුත්‍රයන් වහන්සේ. දැන් අපි මේ මම මෙහෙම කිව්වා කියලා දැන් ඔන්නම් තව ප්‍රචාරයක් ඇරියක මොකද්ද? ඈ? නිගණ්ඨනාත පුත්‍රගේ වැත්තට කත් අදිනවා කියලා. මේ හරිම භයානකයි. අසත් පුරුෂ පිරිස ඉන්නකොට. මේ වෙන්නේ පින්වතුනි. නිගණ්ඨනාත පුත්‍රයන් වහන්සේ දේශනා කළ එක ධර්ම කොටස. ඒ තමයි එතුමා කිව්වා මේ උඹලා පව් කළොත් ඒ කරපුවා ගෙවන්නම වෙනවා. ඔක්කොම ගෙවල ඉවර වෙච්ච දාට උඹලා නිවන් දකින්නවා. එතන නිවන් දකින්න කියන්නේ උඹලා දුකින් නිදහස්. නිවන් දකින්න නෙවෙයි උඹලා දුකින් නිදහස්. ඒක නිසා මොකද කරන්න ඕනේ? මේ වෙලාවේ මේක තේරිච්ච වෙලාවේ ඒ අය මොකද්ද? ඒ අයට මොකද්ද කරන්න කිව්වේ? පුළුවන් තරම් වද දීපල්ලා ශරීරයට. වද දීලා දීලා දීලා දීලා සංසාරෙම කරපුවා මේකෙම ගෙවන්න උත්සාහ කරපල්ලා. කොයි කාලයක් තිස්සේ ස්වාමීනි මේ ගමන එන්නේ අපි? අනාදිමත් සංසාරක ඉඳලා බොය ගමන එනවා. එන අනාදිමත් සංසාරක ඉඳලා ඔබ කරලා තියනවා නේද උඹ? එහෙනම් මේ අත්බැවේදී මේ ශරීරයට පුළුවන්ම තරම් දුක් දෙන කෙනා තමයි මෙතනින් ගොඩ යන්නේ. අන්න ඒක තමයි එයාගේ ඒ කෙනාගේ දිවේ. එතකොට ඒ කෙනා කිව්ව දෙයක් තමයි තව පවක් කළොත් ඒ කාන්තේම මක් වෙනවා කියලාද? අපාගත වෙනවා. පිනක් කළොත් ඒ කාන්තෙන්ම දිව්‍ය ලෝක යනවා. ඔන්න ඔහොම මතවාද ප්‍රකාශ කරපු කෙනෙක්. ඉතින් උන්වහන්සේ දන්න ප්‍රමාණයට දෝක හරි වෙන්න පුළුවන්. නමුත් ශාස්ත්‍රුන් වහන්සේ ලෝකේ පහළ වෙලා කිව්වා නෑ. පවක් කළයි කියලා ඒකාන්තයෙන්ම අපාගත වෙනවා කියලා එකක් නෑ. පවක් කරපු කෙනෙක් මරණාසන්න මොහොතේදී ඒ කරපු පව අර මතක් වීමක් වෙලා ඒකේ ඒක විපාක දීම් වශයෙන් ගැළපිලා ආවොත් ආන් ඒකේ නා අපාගත වෙනවා. සතර අපාගත වෙන්න කරපු ඕනෑම පාප කර්මයක් අහෝසි කරන්න පුළුවන් මක් වුණාමද? සෝතාපන්න ඵලයටපත් වුණා. අන්න දුන්නා. දැන් බලන්න. එහෙනම් අඟුලි මාල කියන දරුණු හොරා මොන හොරා කියන මිනි මරුවා මොන තරම් මිනි මරලා තිබුණත් එක්කෙනෙක් මරන්න ගිය වෙලාවේ සම්පූර්ණයෙන්ම හැමදේම වැහෙන්න ගියා. කවුද ඒ? අම්මාව මරන්න ගිය වෙලාවේ. ඒක නිසා තමයි සාස්ත්‍රුන් වහන්සේ ඉස්සර වුණේ. මොකද අම්මාව මරුවා නම් එහෙම ඒ චැප්ටර් එක ක්ලෝස්. ඇයි? ඒකේ නා ධර්මතාවයක් අනුව ඒකේ නා ඒ කාන්තෙම නරකාදිගත වෙන්න ඕනි. නරකාදිගත වෙනවා නම් සෝතාපන්න වෙන විදිහ නැහැ. අන්න ඒක නිසා පින්වතුනි ශාස්ත්‍රුන් වහන්සේ ඉස්සර වුණා. එහෙමනම් දැන් ඔන්න හොඳට බලන්න. ශාස්ත්‍රූ ශාසනයක තියෙන වටිනකම කොච්චර අනාදිමත් සංසාරයක පව කරලා තිබුණත් මේ අද්භවේදී වුණත් ඔබ අම්මා තාත්තා මරලා රහතන් වහන්සේ මරලා සංඝ වේදේ කරලා නැත්තම් ඔබට තාමත් chance එක තියෙනවා මක් කරගන්නද? සෝතාපන්න වෙලා මාර්ගඵලාභීක් වෙන්න. කිසිම ප්‍රශ්නයක් ඒකේ නැහැ. ඔබ මේ අපිත් එක කතා කරලා තියෙනවා. STF එකේ හිටපු මහත්තුරු ආමියකේ හිටපු මහත්තුරු ඒ අය කියනවා යුද්ධ කරන කාලේ අපි මේ විදියට කරන්න උනා මේ විදියට කරන්න උනා රට ජාතිය බේරගන්න. ඉතින් මේක තුලින් අපිට ලොකු විපතක් වෙයිද? විපතක් වෙනවා. මක් වුණොත්ද? සෝතාපන්න නොවුනොත් විපතක් වෙන්න පුළුවන්. හැබැයි මට කියන්න පුළුවන් ඒ කාන්තේම වෙනවා කියලා. ඊළඟ අද්දවේ එහෙම කියන්න බෑ. ඇයි? ඒ මොහොතේදී මොකද්ද හැතිලෙන්නේ? ඒකට අනුව තමයි සිද්ධ වෙන්නේ. මහා අසද්දුස දානීය දීපු කෝසල මල්ලිකාව හත් දවසකට අපාය ගිහිලා තියෙනවා. ඒ අර අවසාන මොහොතේ සිතුවිලි පරම්පරාවක වෙනස් වීම නිසා සිද්ධ වෙච්ච දෙයක්. අන්න එහෙම කොටසක් වෙන්න පුළුවන්. එහෙනම් අඟුලිමාල කියන පුද්ගලයාට නිවන් දකින්න අවස්ථාව සැලසුණා. එහෙනම් මම කියන්නේ මේකයි. පසු වෛද්‍යවරයෙකුට උනත් නිවන් දැක ගන්න පුළුවන් නම් ඉතින් ඕකේ ප්‍රශ්නයක් නැහැ. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ මොකද්ද? නිවන් දැක්කේ නැත්තම් මොකද වෙන්නේ? අන්න එතනදී තමයි ওই ප්‍රශ්නේ එන්නේ. උන්වහන්සේ අහපු ප්‍රශ්නේ බොහොම කාලීනයි. නැත්තම් දැන් උන්වහන්සේ මේ අහන්නේ ඒ අහන්නේ ඒ අයට මෙහෙම ඒවා හිතෙන්න පුළුවන්. එහෙම ඒවා හිතිලි ඉවර වෙලා ඒ අය තව පොඩ්ඩක් පැත්තකට වෙන්න නැත්නම් අඩපණ වෙන්න පුළුවන්. ඒක නිසා තමයි උන්වහන්සේ ඒ අයට ඒක තේරුම් කරන්න හින්දා තමයි මේ මහන්නේ. ඒක බොහොම හොඳයි. එතකොට දැන් හිතන්න එහෙනම් දැන් පසු වෛද්‍යවරයෙකුට මොකද්ද හිතන්න තියෙන්නේ මේ වෙලාවේ? ඈ පුළුවන් තරම් සෝවාන් වෙන්න උත්සාහ කරන්න. තමන්ගේ යතින් පව් වෙලා තියෙන ඕනේ තරම්. නැද්ද? සතෙක් මරපු නැති කෙනෙක් ඉන්නවද මෙතන? ඕනේ තරම් සත්තු මරලා ඇති ඔබ ජීවිතේ. ඔය මරපු සතෙක් ගානේ ඔබට විපාක විඳින්න වෙන්නේ නැද්ද? ඔබ මදුරුවෙක් චක් ගාලා තැලුවා නම් එහෙම. ඔය චක් ගාලා තැලුවා කියන්නේ මිනිස්සෙක් වුණොත් එහෙම ওই විදිහට තැලෙන්නේ මොකකට අහුවෙලාද? ඈ ගල් රෝලකට අහුවෙලා. ගල් රෝලකට අහුනොත් නේද මේ කඩදාසියක් වෙන්නම තැලිලා යන්නේ. පාර තලන ගල් රෝල් තියෙන්නේ. හිතලා බලන්න පාර තලන ගල් රෝලක් ඔබගේ උඩු උඩින් යනකොට ඔබට කොහොමද දැනෙන්නේ කියලා. ඔය දැනිච්ච දැනිල්ලම අර මදුරුවට දැනුණා නේද? එහෙනම් මදුරුව වශයෙන් කී දහම් මරලාද ඔබ? පොඩි කාලේ ඉඳලා ඔය ටික විපාක දෙන්න ගියොත් එහෙම මොකද වෙන්නේ? කාලෙකින් මේව මතක් කරලා දුන්නේ නැහැ. ඔය ටික විපාක දෙන්න ගියොත් එහෙම පින්වතුනි ඔබට අනාදිමත් සංසාරයක් ගල් වල වලට යටේවි මැරෙන්න වෙන්නේ. මදුරු වේවි තැලි තැලි යන්න වෙන්නේ. ලේසි පහසු වැඩක් නෙමෙයි. අන්න ඒකයි කියන්නේ පින්වතුනි සෝතාපන්න ඵලයේ වහවහ සාක්ෂාත් කරගන්න. සෝතාපන්න ඵලයේ ලැබුපු කෙනෙක් ඉන්නවා නම් එතනින් එහාට මොකද දැන් කරන්න තියෙන්නේ? එතනින් එහාට ඉතුරු වැඩ ටික කරගන්න. තමාර වෙලාවට ඔබට සෝතාපන්න ඵලයේ ලැබුවද නැද්ද කියලා ඔබට හිතා ගන්න බැරි වෙන්න පුළුවන්. එහෙනම් ඊටව මොකද්ද කරන්න තියෙන්නේ? සෝතාපන්න මන් සෝතාපන්නයි කී කී ඉන්න දෙයක් නැහැ. එහෙනම් එතනින් එහාට මොකද්ද කරන්න තියෙන්නේ? වහ වහ ඉතුරු ටික කරගන්න. Tamanට දැනෙනවා නම් මට ධර්මයේ අවබෝධ වුණා කියලා. ඒ අවබෝධ වෙච්ච ධර්මයේ මෙනෙහි කර කර ඊළඟ මාර්ගපළයන්ට යන්න. ඇයි පිංගුදින සෝතාපන්න වුණත් වැඩක් තියෙනවද? ඊළඟ අද්දබේ මිනිස්සෙක් වෙලා අතපය හතර නැතු ඉපදුනොත් එහෙන මොකද වෙන්නේ? පස්සපැත්තවත් කහගන්න විදිහ නැද්ද? කොච්චර දැඟලිලා දඟලන්න වෙනවද? නිගමන හිතලා බලන්න. මේ මනුස්ස ප්‍රතිලාභේ නම් මහා වාග්යයක් තමයි. මේ මනුස්ස ප්‍රතිලාභේ ලැබෙන වෙලාවේ අද්ද ගහ කුල් දෙකයි නැත්තම්. අන්දයි නම් පොට්ටයි මේ කන් දෙක ඇහින්නේ නැත්තම්. ගොළුයි නම් බීරි නම් කොච්චර දේවල් වලින් බේරිලාද ඔබ ඉන්නේ? ඒ අතර දුර පිංගුදනි මේ අවස්ථාවේ පැවිද්දට යන අය මම ඔබට හැමදාම කිව්ව සාස්ත්‍රුන් වහන්සේ කියපු එක වචනයක් හැමදාම ඔබට කියනවා කියලා. මේ මනුස්සත්වය ලැබීම මේ බුදුන් වහන්සේ නමක් ලෝකෙ පහළවීම උන්වහන්සේගේ සද්ධර්මයේ පැවැත්ම කියන එක මහා දුර්ලභ දෙයක්. ඒ ඒ සද්ධර්මයේ තියෙන වෙලාවේ මනුස්සත්වයක් ලැබීම ඊටත් වඩා දුර්ලභ දෙයක්. ඒ ඒ ඒ දෙකම ගැලපෙන වෙලාවේදී යම් කිසි කෙනෙකුට පැවිද්ද ලැබෙන එක ඊටත් වඩා දුර්ලභ දෙයක්. එහෙනම් මෙන්න මේ සාදු ඒ ඒ මට ඒ පැවිද්දත් ලබල ඉවර වෙලා සද්දා සම්පන්නයක් වෙන එක ඊටත් වඩා දුර්ලභ දෙයක්. ඔන්න ඔය කරුණු ටික ඔක්කොම සැකසීච්ච කෙනෙක් මොකද්ද කරන්න ඕනේ? ඈ වහ වහ මක් කරන්න ඕනේ? නිවන් දැක ගන්න ඕනේ. සාස්ත්‍රුන් වහන්සේ පිංගුදිනි බොහෝ දවසක් උදේට අවදි වුණාට පස්සේ ඒ භික්ෂු සංඝයා අමතල මේ කතාව කරන ඕනේ. මේ මේක පිංගුදිනි ඔබ හැමතිස්සෙම ඔළුවේ මතක තියාගන්න. මේ හැම ප්‍රතිලාභයක්ම ඔබට ලැබෙන්න යන්නේ පැවිදි වෙන පිරිසක් ඉන්නවා සහ අනාගතයේදී පැවිදි වෙන පිරිසක් ඉන්නවා නේද? ඔබට මේ මහා ප්‍රතිලාභයක් ලැබෙන්න යන්නේ. එහෙනම් දැන් වහ වහ මේ අපේ යතිවරයන් වහන්සේලා කරනා වගේ මොකද්ද කරන්න තියෙන්නේ? වහ වහ වහ වහ නිවන් දැක ගන්න උත්සාහ කරන එක තප්පරයක් මිදඟු කරන්න එපා කිසි දෙයකට. පිංගුදිනේ ඔබ ලව්ව වැසිකිලියක්වත් හොදන්නේ නැහැ. ඒකට මේ පිරිස් ඉල්ල ඉල්ල එන්න හදනවා. මේ රට රාජ්‍යවල ඉන්න පිරිස්. මම මේ මේ මේ ජොබ් එක අතෑරලා මම රුපියල් 70000ක පඩියක් ගන්නවා. මට ඒ ජොබ් එක ඕනේ නැහැ. මට 20000ක පඩියක් දෙනවනම් මම ආරාමේ වැටිගෙන ඉඳගෙන එලිපෙහෙලි කරගෙන මේ ඔක්කොම කටයුතු කරනවා මගේ දරුවා ලොකු වෙනකම්. දරුවා ලොකු වෙච්ච ගමන් මට ඒ පඩියත් එපා. දරුවා දරුවගේ වැඩේ කරගනි. මම ආරාමෙට එනවා කියලා හිතාගෙන ඉන්න පිරිස ඉන්නවා. අපෙන් ඉල්ලීම් කරලා ආපු පිරිස ඉන්නවා. හිතලා බලන්න සිංහදෙන ශ්‍රේෂ්ඨත්වය කොතන තියෙන්නේ කියලා. එහෙනම් ඔබට මේ ආයි කරන්න කිසි දෙයක් ඉතුරු වෙලා නැහැ. ඔබට ඉතුරු වෙලා තියෙන එක දෙයයි නිවන් දකින්න. ඒ උදෙසා කටයුතු කරන්න. ඒ උදෙසාම කටයුතු කරන්න. හැම දෙයකින්ම නිදහස් වෙන දින එකම ක්‍රමය ඒක. ඒකයි කිව්වේ නිතර සිහි කරලා බලන්න පිංගුතුනි අනාදිමත් සංසාරක ඉඳලා මොන වගේ දේවල් කරන්නේ නැද්ද කියලා. කෙනෙක් මේ YouTube එක ගහනකොට සත්තු මරණය ඕනේ තරම් එනවා. ඒකක් බලනකොට හොඳට දැකලා බලන්න. මමත් සංසාරේ මේවා කරන්නේ නැති සමහර වෙලාවට. එහෙනම් මේවත් තව පරිසම් දීලා ඉවර නැහැ. ඒ කෙනෙක් ඉන්නවා. අයියෝ අපිටමයි වෙන්නේ දෙයියෝ බුදුන් අදාගෙන ඉන්න අපිටමයි වෙන්නේ මේවා. ඈ අරුන් අගේට හොඳට ඉන්නවා කියාගෙන ඉන්න. ඒ අයට තියෙන්නේ මොකද්ද? හොඳට බලන්න ඕනේ තව තව පිරිස් දුක් විඳින හැටි. සහ තව කෙනෙකුට තව කෙනෙක් දුක් දෙන හැටි. අන්න එතකොට යාර සිහි කරගන්න පුළුවන්. අනාදිමත් සංසාරේ මමත් මේ විදිහට තව කෙනෙකුට දුක් දීලා ඇති. ඈ බිරිඳගෙන් ස්වාමි පුරුෂයාට අලන් තේට්ටන්න. ස්වාමි පුරුෂයාගෙන් බිරිඳට අඩන් තේට්ටන්නම්. එකිනෙකා බැනගන්න එක නෙමෙයි කරන්න තියෙන්නේ. එකිනෙකා සංසාරයත් ඉසෙත් නැග එකිනෙකාට කරගත්ත කැරිහිලිකන් ටික සීකපත් කරගන්න තියෙන්නේ. ඒවා තමයි පිංගුදිනේ ඔය CD එකක්ම ගහලා තියෙන්නේ මොකක් කියලාද? සසර ගනුදෙනු. මේ සසර ගනුදෙනු තමයි POPO යන්නේ. ඒක තමයි ස්වභාවය. දරුවෙක් මේ ලෝකෙට බිහි වෙන්නේ නැහැ මං අම්මා මරනවා කියලා හිතාගෙන. නමුත් මොකද වෙන්නේ? සසර ගනුදෙනු සකස් වෙනවා. සකස් වෙනකොට මොකද වෙන්නේ? ඔන්න ගත්ත පිහියත් අමලන්නේ වෙලාවේ. ඒ වෙලාවේ අප සිත් පරම්පරාවෙන් අම්ම ඉවරයි. ඉවරයි. පීවි දියර දරුවා එනකොට ඒ කිව්වේ. ගුණවත්කමන දරුවා එනකොට ඉවරයි. අජාසත් රජුරවන්ට උනේ. අතීතයේදී මේ සංසාරේ දිවිච් එකක් පරිසන්දිදී ආවා. ඉතින් ඔන්න ඔහම වැඩ කටයුත්තක් තියෙනවා. එහෙනම් මේ මේ හරියට පිංගුදෙනි දත් 32 මැද්ද ඉන්න දිව වගේ නේද? කොහෙන් පොඩ්ඩක් එහෙට මෙහෙට උනත් මොකද වෙන්නේ? චොක් ගාලා අහු වෙනවා ගිරේට. ඉතින් මොහොම පරිස්සමෙන් ඉන්න ඕනේ. මොහොම පරිස්සමෙන් වහ වහ නිවන් දකින්න ඕනේ. ඉතින් මේ தත්ත්වෙ තියාගෙන ඔබට පුළුවන් ද මේ මේ ජීවිතේ රමණේ කර කර ඉන්න? ජාති ජරා ව්‍යාධි මරණ ගල් හතර හතර වටින් පෙරලි පෙරලි එනවා. ඔළුව කාමයක් අස්සේ ගහගෙන නිඳා පේන්නේ නැහැ. දවසකට එක වතාව ගානේ ඕක උඩින් පල්ලෙහෙන් යනවා. අන්තිමට මොකද වෙන්නේ? අවුරුදු 65 වෙනකොට ඉතින් ඉවරයි වැඩේ. දන්නේම නැතුව ගිහිල්ලා ඉවරයි ඔක්කොම. ඊට පස්සේ පිංගුදිනේ හරි අවුරුදු දෙකක් තිල් රැගෙන හිටියේ. වීරිය වඩන්න පුළුවන් බෑ කියන්නේ නෑ මම. ඉතින් මහා මේ මහා අප්‍රමාණ වීරකෙ යුක්තව මේක කරගන්න යන්න පුළුවන්. ඉතින් පිංගුවන්තෙන් නම් මේ අරහත් වීම සාක්ෂාත් කරයි. එහෙම නැත්තම් ඉතින් සීලයක් රැගෙන හිටියත් ඉතින් ඇති. හැබැයි පිංගුදිනේ ඔය සීලය ගැනත් මම ඔබට කියලා දිනවා. සීලය කියන්නේ රකින්න ඕන එකක් නෙමෙයි. සීලය කියන්නේ පිහිටන එකක්. සීලය කියන එක පිහිටනවා මේ ධර්මයේ ආරක්ෂා කරන්න ධර්මයේ රැකගන්න ඕනේ තමන්ගේ හිත තුළ. ධර්මයේ නිතර නිතර අනුගමනය කරගෙන යනකොට පිංගුතුනි සීලය කියන එක පිහිටනවා ඉබේ. සීලය කියන්නේ හරියට කන්ඩිෂන් එකක් වගේ. ඒක කියන්නේ සිල් ගන්නවා කියලා එකක් නෙවෙයි තියෙන්නේ. ශික්ෂාපදයක් සමාදන් වෙනවා. වතක් සමාදන් වෙනවා. සීලය කියන්නේ මොකද්ද? පරිපූර්ණ වෙන එකක්. ප්‍රඥාවෙන් සමාධිය නැගෙනවා. සමාධියෙන් ප්‍රඥාව වැඩි දියුණු වෙනවා. ඔය දෙකේ කර්තව්‍ය ඉවර වෙනකොට මොකද වෙන්නේ? සීලය කියන එක පරිපූර්ණේ වෙනවා. එහෙනම් රහතන් වහන්සේ තමයි සීලයෙන් පරිපූර්ණ. එතකොට එහෙනම් ඒ සීලය පරිපූර්ණේ කරන්න උත්සාහ කරන්න. සීලය උපසම්පදා කරගන්න උත්සාහ කරන්න. එතන ධර්මයේ ඇසුරු කරන්න පින්වතුනි ආයමේ අමුතුෙන් රකින්න සීලයක් ඉතුරු වෙන්නේ නැහැ. පහන සීල, වේරමණී සීල, චේතනා සීල, සංවර සීල, අවිතික්කම සීල කියන පංච සීලේම පිහිටනවා. තමන් තුල සෝතාපන්නයේ ඉඳලා එතනින් එහාට හැම කෙනා තුලම ඔය කියන පංච සීලේම පිහිටගෙන යනවා. එතන පංච සීලේ පිහිටව ගන්න නම් මොකද්ද වෙන්න ඕනේ? ශික්ෂාපද සමාදන් වෙන්න. එතන ශික්ෂාපද සමාදන් වෙන ශික්ෂාපද එහෙම බරපතල ඇතුව සමාදන් වෙන්න ඕනේ. නිකන් සමාදන් වෙලා හරියන්නේ නැහැ. බරපතල ඇතුව. ඒ කියන්නේ මොකද්ද? හරියටම ශික්ෂාපද වල තේරුම දැනගෙන ඒ ශික්ෂාපද පණමින් ආරක්ෂා කරනවා කියලා අදිස්ථාන කරගෙන ඒ ශික්ෂාපද සමාදන් වෙන්න. පංච ශික්ෂාව ඇති නිවන් දකින්න. පංච ශික්ෂාව කඩන්න නැතුව කවුරු හරි කෙනෙක් වැඩ පිළිවිල කරගෙන ගියා නම් ඒ කාන්තේ වැඩි පිළිවිල ඒක නිවන් දකින්න. ඒ නිවනට අරමුණු කරගත්ත පහක් තමයි ඒ තියෙන්නේ. පානාති පාතා පටි විරතෝ හෝති. සාස්තුන් වහන්සේ ඔච්චරයි කිව්වේ. පානාති පාතා පටි විරතෝ හෝති කිව්වා. ජීවිතාන්තයේදී ග්‍රහතන් වහන්සේ පරපන්න සීමෙන් වෙන්ව පරපන්න සීම අතහැර බහාතබු ධර්මගුරු ඇතුව බහාතබු දැල්ලුගුල් ආයුධ ඇතුව පාපයට ලැජ්ජා ඇතුව බිය ඇතුව දයාවට පැමිණ සියලු ප්‍රාණ භූතෙන් කෙරේ හිතානුකම්පිතව කටයුතු කරන්නේ. ඔන්න ඕක තමයි ওই ශික්ෂාපදයේ තේරුම. එහෙනම් සියලු ප්‍රාණ භූතෙන් කෙරේ හිතානුකම්පිතව කටයුතු කරනවා නම් පින්වතුනි මේ වගේ කටයුත්තක් කරන වෙලාවට කාට හරි පුළුවන් අඩන් දෙට්ටම් කරන්න. කවුරු හරි දැනගෙන චෛත්‍යයක් හදනවා නම් එහෙම කියන්න පුළුවන්ද? ওই චෛත්‍ය ඔච්චර උසර හදන්න එපා, තව පොඩ්ඩක් කොට කරලා හදහන් කියලා කියන්න පුළුවන්ද? එහෙම බෑ. එහෙනම් පින්වතුනි සියලු ප්‍රාණ භූතෙන් කෙරේ හිතානුකම්පිතව කටයුතු කරන මට්ටමට එන්න ඕනි. එතකොට තමයි මේ ශික්ෂාපදේ පරිපූර්ණ වෙන්නේ. මේ ශික්ෂාව, මේ ශික්ෂාපද මහා ගැඹුරට තේරුම් කරලා දෙනවා. ඇයි ඒ? ඔතනට ගිය වෙලාවෙ ඉඳලා මොකද්ද වෙන්න ඕනේ? ඔය පංච ශික්ෂාවෙ හික්මෙන්න ඕනේ. ඔය පංච ශික්ෂාවෙ හික්මෙන කිසිම කෙනෙක් අද එකම විනය නීතියක්වත් කැඩෙන්නේ විදිහක් නැහැ. අදින්නා දානා පටිවිරතෝ හෝති. ජීවිතාන්තයේදී රහතන් වහන්සේ අන්සතු දේ ගැනීමෙන් වෙන්ව අන්සතු දේ ගැනීම අතහැර දෙන දෙයක්ම ගන්නේ දෙන දෙහිම බලාපොරොත්තු ඇතුව පිරිසු ආත්ම පරිහරණයෙන් යුතුව කටයුතු කරන්නේ. එහෙනම් දෙන දෙයක් විතරයි ගන්නේ. දෙන දෙයක් විතරයි ගන්න තව මොනවද අහන්න තියෙන්නේ? දෙන දෙහිම බලාපොරොත්තු තියාගෙන ඉන්නේ. කවුරු හරි දුන්නොත් ගන්නවා එච්චරයි. හොයාගෙන ගිහලා ඉල්ලගෙන නම් ඒව නම් නෑ. වීරය. ඔය තියෙන්නේ පිංගුතුනි. සද්ධා, වීරය, සති, සමාධි, පඤ්ඤා කියලා. ඉන්ද්‍රිය පහක් තියෙනවා. ඕන් ඔය ඉන්ද්‍රිය පහ පස්ගොල්ලන්ට වෙන් කරලා තියෙන්නේ. ඔය කියන පානාති පාතා පටිවිරතෝ හෝති කියන මේ ශික්ෂාපදේ මනාකොට ආරක්ෂා කරන්න පුළුවන් කෙනාට පිංගුතුනි සද්ධා ඉන්ද්‍රිය වැඩි කෙනෙකුට තමයි ඒක හොඳටම කරගන්න පුළුවන්. වීරිය ඉන්ද්‍රිය වැඩි කෙනෙකුට දෙවෙනි ශික්ෂාපදේ මනාකොට ආරක්ෂා කරගන්න පුළුවන්. ඇයි ඒ? ඒකට මහා වීරියක් තියෙන්න ඕනේ. දෙන දෙයක්ම ගන්නේ දුන් දෙයෙන් බලාපොරොත්තු ඇතුව ඉන්නේ. දෙන දෙයක් විතරයි ගන්නේ. එහෙනම් පින්ඩපාතිකම වෙනවා. පින්ඩපාතික වෙලා පින්ඩපාතේට වඩිනවා. මේ ගෙදර මොනවද දෙන්නේ? මොනවද දුන්නත් කමන්නේ නැහැ ඉතින් ගන්නවා. දෙන දෙන්නේ ගන්නේ. මේ අර ඕක දෙනවා වගේම අර අරකට පොඩ්ඩක් මට දෙන්න පුළුවන්ද? ඒව එහෙම අහන්නේ නැහැ. දෙන දෙයක් විතරයි ගන්නෙ. දෙන දෙයම බලාපොරොත්තු වෙද්දී පිරිසිදු ආත්ම පරිහරණය ඉදව කටයුතු කරනවා. ඔය ගැඹුරු තේරුම් ඉස්සරහට කියලා දෙන්න. ඒව මේ සාමාන්‍ය ගිහියෙකුට නම් රකින්න ලේසි නැහැ. සමහරවිට අත්ත සත්‍ය නම් ඕකයි. ඊළඟට තුන්වෙනි ශික්ෂාපදයේ අබ්‍රහ්මචර්යා පටිවිරතෝ හෝති කියන ශික්ෂාපදයේ දේශනා කළේ සති ඉන්ද්‍රිය වැඩි අයට. බොහොම සිහියෙන් යුක්තව කටයුතු කරන අයට පුළුවන් ඒකෙන් වෙන් වෙලා ඉන්න. ඊළඟට මුසාවාදා පටිවිරතෝ හෝති කියලා කිව්වා. එතකොට ඒක සමාධි ඉන්ද්‍රිය වැඩි අයට. ඊළඟට අන්තිම එක කිව්වා මොකද්ද? සුරාමේරේ මජ්ජපමා දට්ටානා කියලා. එතකොට ඒක කිව්වේ කාටද? ප්‍රඥා ඉන්ද්‍රිය වැඩි අයට. ඒක ලේසියෙන් රකින්න පුළුවන් ශික්ෂාපදයක් නෙමෙයි. අද ඔය කියන විදිහට නම් මේ ලෝකේ ඉන්න ගෑනුන්ගෙන් 99.99%ම ওই ශික්ෂාපදේ රකින්නවා. පොඩි ළමයි නේද? අත දරුවෝ අවුරුදු 10 12 වයස ගන්න යන ළමයි ওই ශික්ෂාපදේ රකින්නවා. ඇයි ඒ? ඇයි දරකු බොන්නේ නැහැ නේ අය? අරකු බිව අත කපනවා කියලා දැම්මහම මොකද වෙන්නේ? ශික්ෂාපදේ රකින්නේ ඉවරයි. ඉතින් ශික්ෂාපදේ රැක්කම ප්‍රඥා ඉන්ද්‍රිය දිනුන වෙලාදී. නෑ. එතන වෙන්නේ මොකද්ද? සුරාමීරේ මජ්ජ පමාද තාන. ඔය කඩාගන්නනේ හරියට. සුරාමේරේ මජ්ජපමාද තාන කියලා කියන්නේ මොකද්ද? මේ පංච සුරාවෙන් මත් වෙලා මිහිරියාවට ගිහිල්ලා ඒ මත රැඳිලා ඉන්නවා. තාන කියලා කියන්නේ පිහිටලා ඉන්නවට. එහෙනම් පංච සුරාවෙන් මත් වුණාට පස්සේ ඒකේ මිහිරියාවට ගිහිල්ලා ඒ මත පිහිටලා ඉන්නවා. අන්න එහෙම වැඩපිළිවෙලක් තියෙනවා. ඒක නේද වෙන්නේ? ඇහෙන් රූප දැක්කට පස්සේ මොකද වෙන්නේ? ඒකේ මත් වෙලා ඉඳලා ඒක තුලම හිත මව ඉන්නවා නේද? ඒක අරමුණක් කියලා ආයි හිතක් යනවා. ඒක අරමුණක් කියලා ආයි හිතක් යනවා. ඒක අරමුණක් කියලා ආයි හිතක් යනවා. අන්න තාන වුණා. අන්න දැක්කද සුරාමේරේ මජ්ජපමාද තාන වෙන හැටි. දැන් උතන්ටපත් වෙච්ච කෙනා මොකද වෙන්නේ? අර ලේන අර පොතු කෑල්ල හොය හොය හිටියා වගේ. මොකද වෙන්නේ? ඔළුව හංගගෙන ඉන්නවා මිසක් දන්නේ නැහැ ලෝකෙට මොකද්ද වෙන්නේ කියලා. ඉතින් මොකද වෙන්නේ ඊට පස්සේ? ජරා මරණ ওই ටික ඇවිදලි වෙලා වහගෙන යනවා. එහෙනම් ඔන්නෝගෙන් වෙන් වෙලා ඉන්න නම් ප්‍රඥා ඉන්ද්‍රිය මහා දිනුනු වෙච්ච කෙනෙකුට වෙන්න ඕනේ. ඒතර ප්‍රඥා ඉන්ද්‍රිය මනාකොට දිනුනු කරගත්ත කෙනෙකුට පුළුවන් ඒ ශික්ෂාපදේ මනාකොට ආරක්ෂා කරන්න. ඔය එක එකක් එකිනෙකට සම්බන්ධයි. කවුරු හරි කෙනෙකුට පුළුවන් නම් එක මං ඔය ශික්ෂාපද පහම එකකට සම්බන්ධ කරලා මං පෙන්වන්නම් දවසක. ඉස්සරහට යන් ඔහොම. ඔය ශික්ෂාපද පහම එකකට සම්බන්ධ කරලා පෙන්වමු දවසට ඔබට තේරෙයි පාණාතිපාතා පටිවිරතු හෝති කියන එක රැක්කත් ඒක නඩ නිවන් දකින්න පුළුවන් කියලා. එහෙනම් සaddha ඉන්ද්‍රිය මනාකොට දිනුනු කරගත්ත කෙනෙකුට නිවන් දැක ගන්න පුළුවන්. ඒක තමයි පිංගුදනේ මේ ශාස්ත්‍රු සාසනේ කොයිතන බැලුවත් නිවන් දකින්න වැඩ පිළිවෙලක් තමයි හැදිලා තියෙන්නේ. ඔබට තියෙන උත්සාහ කරන්න විතරයි. ශාස්ත්‍රුන් වහන්සේ නමගේ සාසනේ ඔය අද ධම්මපදයේ කියන එක ධම්මපදයේ කියලා මහා ශ්‍රේෂ්ඨ වැඩ පිළිවෙලක් තියෙනව නේද? ඈ ඔය ධම්මපදයේ කියන එක එක එක ආකාරයට අද ඉතින් කතා කරනවා පිලිස්. ඒ බොහොම මේ සරල අර්ථකථන තමයි වැඩිපුර කතා කරන්නේ. ඔය ධම්මපදයේ කියන එකේ පිංගුසුනේ එක ගාතාවක් විග්‍රහ කළ හැකි කෙනෙකුට නිවන් දකින්න. ඒ තරම් පරම ගම්භීර අර්ථ ඔය යට ඔය අන්තර්ගත වෙලා තියෙන්නේ. ඒක මට කියන්න පුළුවන්. මං කියනා වගේ ප්‍රකොටි ගුණයක් කියන්න පුළුවන් සාස්තුරුන් වහන්සේට. මේ සාරිපුත්‍රයන් වහන්සේට. අනන්ත මාර්යා කියන්න පුළුවන් සාස්තුරුන් වහන්සේට කියනවනම්. එහෙනම් මේ අපි කියන්නේ මේ බොහොම අඩු ප්‍රමාණයක්. ඒවැය තියෙන තව ගැඹුරු අර්ථ මහා ගැඹුරක් තියෙන්නේ. එක ගාථාව අරගෙන මේ දවසකදී මේ පණ තිබුණොත් මේ වැඩ ඉවර වෙලා ඒ කිව්වේ මේ අත්බැවේ නතර කළා පණ තිබුණොත් ඔය ගාත 300 ගාන පැය 3 දේශනා ගානේ එක ගාතාවක් පැය 3 දේශනා ගානේ දේශනා කරලා පෙන්නන්න. ඒ තරම් මහා පරම ගම්භීර අර්ථ ඔය තියෙන්නේ ඔක්කොම නිවනට. හැබැයි නිවන් අර්ථ සහිතව ගන්න ඕනේ. නිවන් අර්ථ සහිතව ගත්තොත් පිංගුදුනි මහා පරම ගම්භීර දේශනා ඒවා. හැබැයි පද 4යි නැත්නම් 6යි. පද 4යි තියෙන්නේ. මහා ප්‍රඥාවන් තින්න පුළුවන් පිංගුදුනි මේ දේවල් අරගෙන ඒවැය තියෙන මහා සාරය කියන්නේ. ඒකයි කිව්වේ සාරිපුත්‍රයන් වහන්සේ මේ මාත්‍රිකා පාළිය පුදුම විදිහට දේශනා කරලා තියෙනවා. විස්තර විග්‍රහ කළා. ඒවනේ අපි මේ කතා කරන්නේ. ඒව තව තවත් විග්‍රහ කර කර තමයි ඔබට තේරෙන පරිදි කතා කරන්නේ. එහෙනම් දැන් බලන්න ශාස්ත්‍රීය සාසනයේ පිංගුදුනි හැම දෙයක්ම ඔබ වෙනුවෙන් සකස් වෙලා තියෙනවා. ඔබ මොකද කරන්නේ? අර වේන වගේ ඇට හිඳ ඉන්නවා. ජාතිත් ගිය දෙන්, ජරාත් ගිය දෙන්, ව්‍යාධිත් ගිය දෙන්, මරණත් ගිය දෙන්. ඕන එක ගිය දෙන්. මං ඇට හිඳ ඉන්නවා. ඕක තමයි වෙන්නේ. ඒක නිසා පිංගුදුනි ඔය කාම මුලාවට යන්න එපා. ඔය කාම මුලාවේ ඉන හැටි එහෙම හොඳට දකින්න. දැන් මේ බණ ටික ඔබ අහන වෙලාවේ ඔබට ආසනාව තිබ අනුමතරේ මේ ටික අහන්නවත් මේ ටික අහගන්න නැතුව ඔය කාම මඩගොහරුවේ ඔළුව ගහගෙන මැරිලා යන කී දෙනෙක් ඉන්නවද බලන්න. ඔබගේ අම්මා එහෙම කෙනෙක් නෙමෙයිද බලන්න. තාත්තා එහෙම කෙනෙක් නෙමෙයිද බලන්න. නැන්දා මාමා අයියා අක්කා ඔය කට්ටිය එහෙම අය නෙමෙයිද බලන්න. එහෙම අය නෙමෙයි නම් හොඳයි. එහෙම අය නම් මොන අපරාධයක්ද පිංගුදෙනි? මේ ලෝකේ කරන්න පුළුවන් ලොකුම අපරාධය මොකද්ද? මේ ලෝකේ කරන්න පුළුවන් ලොකුම අපරාධය තමයි පිංගුදෙනි තමන්ව නිවන් දක ගන්න නැති එක. මේ සද්ධර්මය අවබෝධ කරගෙන බව ගමන කෙලවර කරන්න නැති එක. දැන් මිනිස්සු මස් ගැන කතා කරනව නේද? මිනිස්සු කියනවනේ මේ මස් කන එක හොඳයිද නරකයිද? එහෙම කියනව නේද? ඈ හොඳද නරකද කිය කී කතා කරගෙන ඉන්නව නේද මස් කණේ ගැන? ඒකෝර තව කෙනෙක් කියව මස් කණේක ප්‍රශ්නයක් නැහැ නේ සතු මරන්නේ නැහැ නේ. එතන ඒක නෑ කියන සතු මරන්නේ නැතුවට මරණයට අනුබල දෙනවනේ. කොහොමද අනුබල දෙන්නේ? ඉතින් ඔයා කණේ හින්දානේ මරන්නේ. ඔයා දිවසේ මිනිස්සු කතා කරනව නේද? එහෙනම් මිනිහද ඔබ නිවන් දකින්න උත්සාහ කරන්නේ නැහැ කියන එකත් ප්‍රාණඝාතයට අනුබල දීම නෙමෙයිද? ඔබ නිවන් දකින්න උත්සාහ කරන්න නෑ කියන එක පිංගුදිනේ අනන්ත අප්‍රමාණ ප්‍රාණඝාතයකට අනුබල දීමක් නෙමෙයිද? ඇයි පිංගුදිනේ ඔබ මැරිලා හරකෙක් වුණාට පස්සේ ඒකව මරනවනේ. ඉතින් ඔබ මේ වෙලාවේ නිවන් දැක්කම නම් ඒ හරක උපදින්නේ නෑනේ. ඔබ මේ වෙලාවේ සෝතාපන්න වුණා නම් ඒ හරක උපදින්නේ නෑනේ. එහෙනම් ඒ හරකව මරන්න බෑනේ කාටවත්. මේ හිතලා බලන්නකෝ. ඔබ සෝතාපන්න ඵලයක් ලබනවා කියලා කියන්නේ පිංගුදිනේ අනන්ත අප්‍රමාණ සත්තු නිදහස් වෙනවා. අනාගතයේදී විහි වෙන්නේ ඉන්න. ඒකයි සබ්බ දානං ධම්ම දානං ජිනාති කියලා කිව්වේ. සියලු දානයන්ට වඩා ධර්ම දානේ උතුම් කියලා කිව්වේ ඒකයි. මිනිස්සු හිතන් ඉන්නේ අබේ දානේ තමයි ලොකුම දේ කියලා. නමුත් අබේ දානේ කියන එක වින්දුනේ ඉතින් හරක් කියන්නේ නිදහස් කළ හැකිද ඔබට? මේ ජීවිත කාලේ කියන්න බලන්න. හරකෙක් 20000 ගානේ. ඔබගේ පඩියට එක ගානේ නිදහස් කළා කියමුකෝ. එතකොට අවුරුද්දකට 12යි. ඔබ අවුරුදු 20ක් ජීවත් වුණොත් අවුරුදු 50ක් හරි ජීවත් වුණොත් ඒක 50ෙන් වැඩි කර ගන්න. යතිවරයන් වහන්සේ නමක් වඩම්මගෙන උන්වහන්සේ ලව්වා නිවන් දකින්න සද්ධර්ම දේශනාවක් දේශනා කරනවා. ඒ සද්ධර්ම දේශනාව අවසන් වෙනකොට එක්කෙනෙක් සෝතාපන්න වෙනවා. දැන් ඔබ හරක් කී දෙනෙක් නිදහස් කළාද? ප්‍රකෝටි ගානක්. ඇයි? ඒ පුද්ගලයාගේ සිත් පරම්පරාව නැවත වාරයක් හරකෙක් වෙන්නේ නැහැ. හරකෙක් වෙලා ඉස්සරහට හරක් වෙවී යන්නේ නැහැ. එළුව කීයක් නිදහස් කළාද? කෝටි ගානක්. බැටළුව කීයක් නිදහස් කළාද? කෝටි ගානක්. පරෙයියෝ කීයක් නිදහස් කළාද? කුකුල්ලෝ කීයක් නිදහස් කළාද? පෙරේතයෝ කී දෙනෙක් නිදහස් කළාද? නිර්සත්ත්වයෝ කී දෙනෙක් නිදහස් කළාද? හිතලා බලන්න. එහෙනම් පිංගුදින මේ සීල දානයන්ට වඩා ධර්ම දානය උතුම් නැද්ද? අන්න ඒක නිසා තමයි ඔබට කියන්නේ පුළුවන් තරම් ධර්මයේ දානය කරන්න. පුළුවන් තරම් ධර්මයේ දානය කරන්න. හමන්ට හැකි පමණින් ධර්මයේ දානය කරන්න. ඔබ ඒක කරනවා. ඒ කරන පිරිස ඉන්නවා. මහා පරිමාණයේ මේ CDM ගගහ මේ මෙදෙන මේ උත්තම පිරිස ඉන්නවා. අප්‍රමාණ පිම්පින් උදින ඔය හිතා ගන්න බැරි තරම් පිං. ධර්මයේ දානය කරනවා කියලා කියන්නේ. විද්‍යාඥයන්ටත් අනන්ත අප්‍රමාණ පිං නැගිලා යන්න ඕනේ. මොකද විද්‍යාඥයෝ පිං උදින අපිට මේ වැඩ පිළිවෙල කරන්න අවශ්‍ය දේවල් ගොඩනගලා තියෙනවා. ඒක නිසා තමයි හැම දේශනාවක් අවසානයේම එතුමන්ලට පිං දෙන්නේ. CD එකක් අද හදලා තියෙන නිසා. පෙන් රේඩියෝ එකක් හදලා තියෙන නිසා. කොච්චර දෙයක්ද බලන්න. පැය 100 ගානක් විතර. 100 CD එකකට අහුවෙනවා. ඉතින් පැය 100 ගානක සද්ධර්මය. අහලා ඉවෙනකොට සෝතාපන්නෙක් වෙන්න පුළුවන් හේතු වාසනා තියෙන කෙනෙකුට. මේ අතිවරයන් වහන්සේලා රාස් ගානක් සද්ධර්මයේ දේශනා කරනවා. ඉතින් ඔය උත්තමිය හැම කෙනාම ධර්මය අවබෝධයෙන් කතා කරන්නේ. තේන මේ උත්තමයන්ගේ ධර්මය අහලා කොහොමද නිවන් දැක ගන්න පුළුවන්? ඉතින් ඒක නිසා පින්වතුනි ඉතින් මේ හැම දෙයක්ම ඔබ වෙනුවෙන් සැකසීලා තියෙනවා. දැන් අන්තිමට ආරාමයකුත් සැකසීලා තියෙනවා. දැන් මොකද්ද ඔබ කියන්නේ? අනේ එතනයි තියෙන්නේ. දැන් මොකද්ද ඔබ කියන්නේ කියලා ඔබ බලන්න. කොහොම හරි පින්විතින් මෙතනින් නිදහස් වෙන්න උත්සාහ කරන්න. මං කියවනේ මේ එකක්වත් කරන්නේ කිසිම දෙයකට නෙමෙයි. නිවන් දකින්න. නැත්තම් එහෙම වෙන්නේ අර පව් ගෙවන්න උනොත්. හිතලා බලන්න. මේ අපේ අතිරයන් වහන්සේ දේශනා කළා වගේ. අඟුලිමාල කියන කෙනා අරහත්ත්වයට පත් වුණේ නැත්තම් එහෙම. දැන් කොහේ යයිද? හිතා ගන්න පුළුවන්ද? සේනාල් දහස් ගණන් මැරුවේ ඒ තරම් මහා කාය බලයක් තියෙන කෙනෙක්. ඇතාගේ කුම්බස්තලේට ගහනවලු මේ බැලමිටෙන් ඇතා මැරිලා වැටෙන්න. ඒ තරම් මහා කාය බලයක් තිබිච්ච කෙනෙක්. ඇත්තු පණ බයයි. ඒකෙන් අර මහා අසදුසු දාන දෙච්ච වෙලාවේ ඇතෙක් මද කිපිලේ වුරුනහම මද කිපිලා දැන් දානේ දී ගන්න විදිහක් නැහැ. ඇත්තු මේ 500 දැන් සකස් කරගන්න විදිහක් නැහැ. ඒක ඇතෙකුට මද කිපිලා. ඒ ගැන බුදුහාඳුරන්ට කිව්වා. බුදුහාඳුර මොකද්ද කිව්වේ? ආ ඔය අතව අඟුලි මාල පිටිපස්සෙන් තියන්න. කිසි සද්දයක් නැතුව අර කුඩෙත් අල්ලගෙන හිටියලු අත හොඳින්. මේ මද කිපිලේ ඉන්න අත ඇයි? පන බයයි කාටද? අඟුලි මාල ඇයි? අඟුලි මාල මහරහතන්ගේ වහන්සේ නමක් වුණාට උන්වහන්සේගේ සුවඳ දැනෙන්නේ මොකද්ද? මහරහත් පදවි ලැබුණා කියලා අර ඇඟේ තියෙන අර මේ සුවඳ එස්ටර් එක නැති වෙන්නේ නැහෙනි. එතන ඒක දැනෙන්නේ දැන් මේ කවුරු විදිහටද අර ඇතාට තේරෙන්නේ මේ? අර මහා කාය බලයක් තිබිච්ච කෙනා. මේ ඔන්න ඔය විදිහට පිංගුදුනේ. කවදාකස් උනේ? එහෙනම් ඒ කරපු පාප කර්ම ටිකට අනන්ත අප්‍රමාණ සංසාරයක් කොහෙ ඉන්න වෙනවද? අවිද්‍යමාන නරකාදී ළඟ ඉන්න වෙනවා. එහෙනම් දින්නේ කොහොමද? සාත්‍රු උන්වහන්සේගේ පිහිට ලැබු නිසා. ඒ සාත්‍රු උන්වහන්සේගේ පිහිට ඔබට ලබන්න බැරිද? අන්න ඒක සිහිපත් කරගන්න හැමතිස්සෙම. ඒ සාස්තුන් මේ අංගුලි මාල කියන දරුණු මිනිමරුවත් පිහිට ලැබුවන ඔබ පිහිටක් ලබන්න සූදානමේ නැද්ද? එහෙනම් මේ ලෝකේ තියෙන පරම පිවිතුරු දේ මොකද්ද? මේ සද්ධර්මය, මේ නිවන, මේ පැවිද්ද. පැවිද්ද තමයි මේ ලෝකේ තියෙන පරම පිවිතුරු තනතුර. ඒක ලබන්න උත්සාහ කරගන්න කොහොම හරි. එහෙම නැත්තම් කරන් තියෙන්නේ ආයෙ සැරයක් අර ඔබා ගන්න ඔළුව. ඔබාගෙන ඉවර වෙලා ආයෙ උස්සර බලනකොට හරි ට්‍රේන් එක ගිහිල්ලා ඉවරයි. දැන් මොකද කරන් තියෙන්නේ? දැන් ඔය පන්සලකට, පල්ලියකට, කෝවිලකට ගිහිල්ලා එතන ඉන්න මිනිසුන්ටත් කරදර හින්දා කළා යන්න තියෙන්නේ. ඒ නිසා පිංගුදිනි වහ වහ උනන්දු වෙන්න. හැම තිස්සෙම මට ඔබට කියන්න තියෙන්නේ ඒකයි. වහ වහ උනන්දු වෙන්න. එක දවසක් පහු කළා කියලා කියන්නේ ඔබගේ ජීවිතය අනතුරේ. මේ එක මොහොතක් ඇති. මේ මොහොතේ හුටස් ගාලා පණ ගියොත් එහෙම මොකද වෙන්නේ? ඉවරයි. ක්‍රිකට් ගගා හිටියා මැරුණා කියලා කියන්නේ. අනේ අවිද්ද ක්‍රිකට් ගගා හිටියේ මැරලා වෙන්න නේද? ඈ අනේ තොයිල් පොලේ නටනට හිටියේ මැරලා වෙන්න නේද? ඔය කියන්නේ කටඩි කියන්නේ. ඕක තමයි සම්භාවේ. අනේ මේ ලියලිය හිටියා එහෙමම පාතුණා ඉතරයි. නෑ යා ගැන කවුද කතා කරන්න ඉන්නේ? එයා මැරිච්ච විදිය ගැන පරීක්ෂණ පවත්වන කට්ටිය ඉන්නවා. එයාගේ මැරිච්චේ අර කුණු වෙලා යන ශරීරය දිහා බලාගෙන අඬන කට්ටියක් ඉන්නවා. එයාගේ බැංකු ආදි වශයෙන් ඒවැය තියෙන සල්ලි ටික බෙදා ගන්න කට්ටියක් ඉන්නවා. නමුත් ඒකට වෙන දේ ගැන හිතා ගන්න කවුරුත් ඉන්නවද? ඔබ මැරිලා අසූචි වලේ අසූචි කනකොට ඔබගේ පුතා දුව එයිද? ඔය අද බොහොම ආදරෙන් අනේ මගේ පුතේ උඹ හින්දා මට පැවිදි වෙන්න යන විදියක් නැහැ. උඹලට කන්න බොන්න දෙවි ඉන්නේ බෑ මං. උඹ බැඳලත් නැහැ නිතා. ඈ ඒ ලේලි දරුවෝයි ඔක්කොම ටික එයිද ඔබත් එක්ක අසුචි කන්න? මේවා නිකන් හිතලා බලන්න. ඔබව බේරගන්න කියන්නේ මට දොස් කියන්න එපා ඒකට. මේක තමයි ඇත්ත සත්‍ය. ඔබව බේරගන්න කියන්නේ අඩුම තරමේ සතියකට එක වතාවක් හරි දිහි වෙනවනේ අනේ මං මැරිලා ගිහිල්ලා අසුචි කන්න පෙරේතෙක් වුණොත් එහෙම අපරාධෙනේ කියලා. හංගඩ ගහිච්ච බල්ලෙක් වුණොත් එහෙම මොකද වෙන්නේ? දැන් හිතා ගන්න එපා අනේ හංගඩ ගහිච්ච කෙනෙක් සුදු නෝන කෙනෙක්ගේ බල්ලෙක් වෙලා ඉපදුනොත් එහෙම හොඳ කාල බිලී හිටිය හැකි කියලා. එහෙම හිතා ගන්න එහෙම එපා. ඇයි ඒ? සුදු නෝනගේ බල්ලා කතා කරන්න බෑ සුදු නෝන ගාව හිටියට. කන්න බොන්න ටිකක් හම්බුනා කියන එක ඒකද ලොකුම දේ? ඈ ඔළුව හොඳ ඔළුව කකිනවා ඉන්න බෑ බල්ලගේ හා හා ගාලා කෑ ගහනවා බල්ලා. එතකොට මොකද වෙන්නේ? ඈ නෝන කියනවා අනේ පපි ඈ යූඩි පපි වා උඩු පුරනවාද අද ආදිවාසීන් කියන මොකද කරන්නේ? ඉන්නවා. ඉතින් බල්ලට කතා කරන්න බුණා නම් බල්ල මොකද කියන්නේ? ගෑණී මගේ ඔළුව රිදෙනවා ඉන්න බෑ මට මොනවද දීපන්. ඒක තමයි බල්ල කියන්නේ. නමුත් අර මිනිහයාගේ හිතේ මොකද්ද? මේ බල්ල පුරුපුරු ගානවා කුරුකුරු ගානවා ආදි වශයෙන්. අර මනේ හදා ගන්නවනේ. නේද? කුරුල්ල කීචි බීචි ගානකොට උපාසකම්බලට මොකද හිතෙන්නේ? සමහර උපාසකම්බලට හිතෙනවා අනේ මට කුරුල්ලෙක් වෙන්න තියෙනවා නෝ. එහෙම කියලා තියන අය ඉන්නවා. කුරුල්ලෙක් වුණා නම් මට ලස්සන ව්‍යාම්පියාම යන්න පුළුවන් නේ. මේ ශාස්ත්‍රීය සාසනික ගන්න දේවල්ද මේ? තිරිසන් යෝනියක් ප්‍රාර්ථනා කරන්නේ. පිංගුදිනි පරම හතුරටවත් තිරිසන් යෝනිය ප්‍රාර්ථනා කරන්න එපා. මම එදා කිව්වේ ඒකයි. අම්මව කීතු කීතු වලට මේ ඉරලා දාලා කවුරු හරි ගිහිල්ලා තියෙනවා නම් ඒකටවත් අවිති මනරකාදී ප්‍රාර්ථනා කරන්න එපා. සතර අපායේ ප්‍රාර්ථනා කරන්න එපා. ඒ මොහොතේත් ප්‍රාර්ථනා කරන්න නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා කියලා. මොකද පිංගුදිනි ඒවය තියෙන ගති නම් අනන්තයි අප්‍රමාණයි. මහා දැවැන්ත දුකක් එතන තියෙන්නේ. අද මෙතන ඉඳගෙන ඔබ මොනවා කිව්වත් එතනට ගිහිල්ලා දුක් විඳින සත්වය නිකන් YouTube එක ගහලා බලන්න. මේවත් පොඩ්ඩක් මතක් කරගන්න එපා. හිත යනවා වගේ මේවත් පොඩ්ඩක් මතක් කරගන්න. මේකේ තියෙන 10 YouTube එක ගහලා බලන්න. සිංහෙක් කොහොමද මේ මුවෙක්ව දඩයන් කරන්නේ කියලා. මුවා පන පිටින් සිංහවල ඉරාගෙන කනවා. පන පිටින් මුවා මැරෙලා නැහැ තාම. ඉරාගෙන කනවා. මම දැක්ක දවසක් මිනිස්සු කට්ටිය උගුඩු එක වල්ලනවා. ඔන්න සංසාරේක හැටි බලන්න. උගුර දුවගෙන දුවගෙන ගිහලා රිංග ගත්තා මේ බෝක්කුවක් යටට. එක මිනිහෙක් මොකද කළේ? එක පැත්තකින් දීපා ගෝණියක්. අනිත් මිනිහා මොකද කළේ? අනිත් පැත්තෙන් ඇන්නා. ඇන්නාම උගුරව රිංගුව මොකටද? ගෝණිය අතුරට. අර මිනිහා ගත්ත ගෝණිය ගැහුවා පොලේ. දැන් කොහමද වෙන්නේ? ඔය ගෝණිය ඇතුලේ ඔබ නම් ඉන්නේ. කොහොමද විදිහ? ඔයටික මදිද පිද නිවන් දකින්න කෙනෙක හිතහරන්න කරුවේ මොකක්ද ඕක උගුඩුවටන වෙන්නේ මට වෙන්න ෑන ඒක තම හැමදිස්සම හිතෙන්නේ උගුඩුවටන වෙන්නේ ඒක උගුරුවට වනේ ඌ කරගන්න ඌනේ පව් කල්ල තින් මං කවුද මම හිති සුදනන මට ඕව වෙන්න ඒම තම හිතෙන්නේ හිඟදන ඒකත් ඇති සිහි කරගන්න ඒ ගෝනිය ඇතුළ ඔබ නං හිටියේ කොහොමද කවුහරි ඔබ ගෝනියක දාලා උස්සල පොලේ ගහද්දී සිහි කල්ල බලන්න තපන්ට උපමා කරගෙන බලන්න හැම දෙයක්ම අන්න එතකොට තේරේ පිඟදුලි මේ සංසාරය තියෙන දහජරාකම මේක එක මොහොතක්කත් තියෙනවද රමණය කර කර යන්න ඒකයි මම කියන්න තරුණ හිත්වොල්ට ගිනිගිනි දෙන්න එපා කියලා ඔබට කියනව නෙමෙයි මේ ලෝක සත්‍යයට කියන්නේ තරුණ හිත්වලට ගිනිගිනි දෙන්න එපා තරුණ හිත් නිවනට යොමු කරන්න ධර්මයේ මතුවලා ආපු වෙලාවේ ධර්මයේ නැත්තම් අපි මොකුත් කියන්නේ නැහැ ඒ සම්බන්ධව ධර්මයේ මතුවලා තියෙනවා යතිවරයන් වහන්සේලා නිවන් දැකලා තියෙනවා නිවන් දැක මුතුම ඉන්නවා ධාතුන් වහන්සේලා පවා ප්‍රදර්ශනය කරලා තියෙනවා ඔය උත්තම සමහර පිරිස්වල එහෙනම් ඒව පූර්ණ ප්‍රත්‍යක්ෂයි වනාන්තරවල ඉන්න උත්තමයේ පිරිනුවම් පානවා ඒ උත්තම සමාජයට එන්නේ නැහැ ඒක නිසා කවුරුත් දන්නේ නැහැ. සමහර ඔය ඈත මේ ප්‍රසිද්ධ නැති පන්සල් වල ඉන්න උත්තම මේ විදිහට වෙලා ඇති සමහර වෙලාවට. ප්‍රසිද්ධ වුණා නම් ඉතින් දැනගන්නවනේ හැමෝම. මම මේ කියන්නේ දැනගන්න නැති වෙන්න හේතු. නැතු ප්‍රසිද්ධ පන්සලක ඉන්න කෙනෙකුට අරහත්ත්වයටපත් වෙන්න බෑ කියනවා නෙමෙයි. එන අරහතුන් වහන්සේලා ඕන තරම් බිහි වෙනවා ලෝකේ. මේ රටේ අපේ රටේ විතරද? තායිලන්තේ බුරුමේ ආදිවාසීන් ඔය තියෙන තේරවාදී බුදුදහම මනාකොට තියෙන ඒ මනාකොට පිළිපදින ඒ උත්තමයන් වහන්සේලා අරහත්ත්වයට පත් වෙනවා ඇති විවිධාකාරයෙන් ආරංචි පැතිරිලා යන්නේ එහෙනම් ඒ ඔක්කොම තියෙනවා එහෙනම් මේ මාර්ගඵල තියෙන වෙලාවේදී අනුම තමයි මනුස්ස ජීවිතේ කැප කරන්න බැරිද පිංගුදුනි සෝතාපන්න ඵලයක් උදෙසා ඊළඟ අද්දවේ සක්‍රදේවේන්ද්‍ර පදවිය දෙනවනම් අවුරුදු 60ක කාලයක් ඔබට දෙන්න පුළුවන්ද මට ඊළඟ අද්දවේදී සක්‍ර දේවේන්ද්‍ර පදවිය ලැබෙනවා මම කියනවා අවුරුදු නැත්නම් අපි හිතමුකෝ ලෝකෙම අවුපු කෙනෙක් ඉන්නවා කියලා ඒකෙන් ආවිල්ලා කියනවා ඊළඟ අද්දවේ උඹට මම සක්‍ර දේවේන්ද්‍ර පදවිය තියලා දෙන්නේ හැබැයි උඹ යමක් කරන්න ඕනේ ඒකට ඒ තමයි අවුරුදු 60ක් වනගත වෙලා සියලු දෙනාගෙන් වෙන් වෙලා තපස් වෘත්තයක් රකින්න ඕනේ ඔබ එකඟ වෙනවද නැද්ද ඒක එයා කියන එක ඇත්ත නම් එයා කියන එක ඇත්තනම් එහෙම වෙනව නේද? එහෙනම් දැන් සාත්‍රුන් වහන්සේ දේශනා කළා තියෙනවා සතර අපායෙන් නිදහස් වෙනවා කියලා. සෝතාපන්න ඵලයට පත් වුණොත් සද්ධර්මය අහලා මනාකොට මෙනෙහි කරද්දී සෝතාපන්න ඵලයට පත් වෙනවා කියලා. එහෙනම් දැන් ඔබට විශ්වාස නැති සාත්‍රුන් වහන්සේගේ වචනේද? අතහැරලා මේක කරගන්න නැත්තේ. එහෙනම් සාත්‍රුන් වහන්සේගේ සහ මේ යතිවරයන් වහන්සේලාගේ වචන වලට වඩා මේ ලෝක සත්‍යයට උතුම්ද මේ ලෝකේ කකා ලෝකයා කියලා කියන්නේ ලෝකේ උලා කකා ඉන්න පිරිසි ඉන්නවනේ ඒ අයගේ වචනේ බලවත්ද ඊට වඩා ඇයි ඒ අයගේ වචනේ නිසා තමගේ ජීවිතයක් විනාශ කරගන්න යන්නේ මම මේ විශේෂයෙන්ම කතා කරන්නේ තරුණ තරුණියන්ට මොකද මේවෙන් බැටකාපු පිරිස් පිංගුදෙනි පුළුවන් තරම් කරන්නේ මොකද්ද තව තවත් ලෝකෙට ගිනි දිදී යනවා තව තවත් ඒවැය ගුණ වර්ණනා කරනවා ලංකාවේ ඇති හාමුදුරන් වහන්සේලා 35000ක් ලංකාවේ ජනගහනේ ඉන්න මිලියන 2ක්ද කෝටි 20ක් නේ කෝටි 2ක් කෝටි 2ක් ඔව් ඒ වගේ ගානක් කියන එන 35000යි යතිවරයන් වහන්සේලා ඉන්න 35000යි මේ සද්ධර්මයේ ප්‍රචාරය කරන්න මේ ලෝක ගැන උදම්මනන්න වන්දිපත්ය කොච්චර ඉන්නවද ඕනේ තරමක් ඉන්නවා. ඉතින් ඒවා කියන එක ඇහුවහම මොකද වෙන්නේ? ඉතින් හිතනවා හැම කෙනෙම මොකද නිවන? නැහැ. දැන් තියෙන්නේ මොකක් විතරද? දැන් ඔය මල පහන පූජා ඉති මනරකා දියන ප්‍රාර්ථනා කරන්න එපා. එහෙනම් පින්වදෙනි මේ නිවන් දකින්න උත්සාහ කරන උතුමන්ට පුළුවන් තරමින් කරන්න පුළුවන් හැම දෙයක්ම කරන්න. ඒකයි මම කිව්වේ. තමන්ගේ පන්සල් වල ඉන්න ස්වාමින් වහන්සේලාට පුළුවන් තරම් අප උපස්ථාන කරන්න. උන්වහන්සේ ඔබ ඔබ දන්නේ දහම් කාරණා උන්වහන්සේලාගෙන් විමසන්න. උන්වහන්සේලා ධර්මයේ දන්නවා මේවා පින්වතුනි කට කැඩෙනකම් කියලා තියෙනවා. උන්වහන්සේලා ධර්මයේ දන්නවා. උන්වහන්සේලාගෙන් ධර්මයේ විමසන්න. එතකොට ඔබට ඒ අවශ්‍යම ලැබෙයි. ඔබ අහන්නේ නැත්තම් උන්වහන්සේලා පැන පැන ධර්මයේ දේශනා කරන්න යන්නේ නැහැ. ඔබ අහන්න ගිහිල්ලා අන්න එතකොට උන්වහන්සේලා ධර්මයේ දේශනා කරයි. උන්වහන්සේලා මේ ධර්ම කන්දක් දරාගෙන ඉන්නේ. එතකොට උන්වහන්සේලා නිවන් දකින්න පුළුවන්, ඔබටත් නිවන් දකින්න පුළුවන්. මොකද උන්වහන්සේලා ඔබට ධර්මයේ දේශනා කරනවා කියන්නේ මොකද්ද? උන්වහන්සේලාත් මැසිමට මක් ගහනවද? ඈ භූමිදෙල් ගහනවා ඒ වෙලාවේ. එතකොට උන්වහන්සේලා ඒ මොහොතේ ඒ දේවල් තේරි යනවා. ඒක අහගෙන ඉන්න ඔබටත් ඔබත් කරන්නේ මැසිමට භූමිදෙල් ගහන එක. අන්න එතකොට මොකද වෙන්නේ? මැෂින් දෙකම සුද්ධ වෙනවා දෙපැත්තෙන්. ඔන්න ඕක තමයි පිංගුදින ගමයි පන්සලයි අතර තියෙන සම්බන්ධය. ඔන්න ඔය සම්බන්ධයේ පිංගුදිනි පුළුවන් තරම් වැඩි දියුණු කරන්න. ගමයි පන්සලයි අතර තියෙන සම්බන්ධය. ගමට පන්සලිනුත් පන්සලෙන් ගමටත්. ඔන්න ඔය දේ වැඩි දියුණු කරන්න ඕනේ. ඉතින් මේවා මේ ඉස්සර දේශනාවල ඇති වෙන්න දේශනා කරලා තියෙනවා. මිනිස්සු යහමගට ඇවිදලා මේ කටයුතු කරගන්න විදිය. පෙරහැර එක කොනකින් පටන් අරන් ඉස්සරහට එන විදිය. ඉතින් දැන් ගොඩාක් කාරණා විවිධාකාරයෙන් කතා කළා. දැන් ආයෙ පොඩ්ඩක් කියන්නකෝ අර ඈත් මේ පටන් ගත්ත දැනට. මොකද මේ පටන් ගත්ත දැනට ගිහිල්ලා තියෙන මේ සතියේ ඔබ මොකද්ද කළ යුත්තේ කියලා දෙයක් අදිස්ථාන කරගන්න. ඔබට මම කිව්වා හතර සතිපට්ඨානයේ හිත පිහිටව ගන්න කියලා කොහොම හරි. ඒක තමයි පිඟුදුනේ ලොකුම කමටහන. හතර සතිපට්ඨානයට ගන්න. සිහියෙන් ඉඳගෙන කරන මොන වැඩේ කළත් කමක් නැහැ සිහියෙන් කරන්න. සිහියෙන් කරන්න කියන්නේ කරනවා කරනවා කියලා නෙමෙයි. ඒ වෙලාවේ මොකද්ද වෙන්නේ? ප්‍රත්‍යයෙන් මේ දේවල් ජනනය වෙන්නේ කොහොමද? ඔන්න ඔය දේ බලන්න. ඇවිදිනකොට ප්‍රත්‍යයෙන් ඇවිදීම කියන වැඩපිළිවෙල කෙරෙන්නේ කොහොමද කියලා බලන්න. ඒ එක මොහොතකවත් පින්වතුනි මමෙක් විද්‍යාමාන වෙන්නේ නැහැ. එතකොට ඔය එක්සයිස් එක දිගින් දිගටම කළා නම් ඔය මම කියලා ගත්ත දෘෂ්ටි ඔක්කොම මක් වෙලා යනවද? නැති වෙලා යනවා. ඒක ඒකාන්තයි සාස්ත්‍රුන් වහන්සේගේ දේශනාව. ඒකායනෝ අයම් වික්කවේ මග්ගෝ සත්තානං විසුද්ධියා සෝක පරිද්දවානං සමතික්කමාය දුක්ඛ දෝමනස්සානං අත්තංගමාය ඥායස්ස අධිගමාය නිබ්බානස්ස සච්චකිරියාය යදිදං චත්තාරෝ සතිපට්ඨාන. ධාතුන් වහන්සේ අප වෙලා තියෙනවා මේ ටික වෙනවා කියලා. එහෙනම් ඔබට තියෙන්නේ පිංගුතුනි ඒක කරන්න, ප්‍රායෝගිකව කරන්න. දැන් ඔබ වෙනුවෙන් මට පුළුවන් සිය පිටව ගන්න. ප්‍රත්‍යෙන් දේවල් ඔබගේ දේවල් ප්‍රත්‍යෙන් ජනිත වෙන හැටි මට බලබල ඉන්න පුළුවන්ද? නේ ඒක කරන්න මම මට කරගන්නවා. ඔබ ඔබට කරගන්න. මම මේ කියන්නේ මම නොකර නෙමෙයි. හතර සතිපට්ඨානෙන් තමයි මගේ ජීවිතේත් ගත වෙන්නේ. ඒකෙන් එළියට පයින් වෙලාවල් හොඳට තේරෙනවා. එළියට පයින් වෙලාවල් එන 1000 හොඳට තේරෙනවා. ඔන්න ඒ 1000 තේරෙන්න ගත්තට පස්සේ විගුදලි පුළුවන් තරම් කරන්නේ මොකද්ද? ඇතුළටම දාගෙන ඉන්නවා. අර කැටකිරිල්ලගේ කතාව බුදුහාඳුරු කිව්වේ. උගුස්සගෙන් බේරෙන්න නම් මොකද්ද කරන්න ඕනේ? පුංචි කුරුල්ලෙක්. පුංචි කුරුල්ලව උගුස්සෙක් ඉහළ පියාඹන උගුස්සෙක් දැක්කොත් එහෙනම් මොකද වෙන්නේ? තප්පරයකින් ඇවිල්ලා මොකද කරන්නේ? ඇවිල්ලා දැහැගෙන යනවා. ඒක නිසා හැමතිස්සෙම කැටකිරිල්ල පැටුවට පැටියට අනු මේ අවවාද කරන්නේ මොකද්ද? මේ නිජ බිමෙන් එළියට යන්න එපා. නිජ බිම මොකද්ද? වක්කඩක මේ කුඹුරේ අර ගොවියෝ ගිහිල්ලා පස පෙරළුවට පස්සේ අන්න ඒක ඇස්සේ හදා ගන්න කූඩුව. ඒක ඇස්සේ ඇතුළට හදාගත්තට පස්සේ උගුස්සට පේන්නේ නැහැ. ඈත ඉහළ ආකාශයේ උගුස්ස නගින උගුසු ඇහැ කියලා කියන්නේ. ඈත ඉහළ ආකාශයේ නැග්ගට පස්සේ පරාසයක් පේනවා මෙයාට. එතකොට අර චලනය වෙන රූප හොඳට පේනවා. එතකොට මේ චලනය වෙන වේග බලලා ඊය ගැහුවා වගේ එතන ඉඳලා එන්නේ. ඇවිල්ලා කකුලෙන් අරගෙන යන්න යනවා. සාත්‍රුන් වහන්සේ මාර්යාගේ බලපෑමත් ඔන්නෝමද මාර්යා කිව්වේ දැන් ආයි වරද්ද ගන්න එපා. වසවත්ති මාර්යා ගැන මේ කියන්නේ. මාර්යාගේ බලපෑම ගැනත් කිවි ඔන්න ඔය විදිහට. එහෙනම් ඔබට තියෙන්නේ මොකද්ද? පියාගේ නිජබිමේ ඉන්න. මොකද්ද පියාගේ නිජබිම? සතර සතිපට්ඨානය. සතර සතිපට්ඨානය තුල හිටියොත් කවදාක්වත් අර මාර්යා නැමැති උගුස්සාගෙන් අර කුරුළු පැටියකට කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒ ගැන දන්න නිසා තමයි පිංගුතුනි අර කැටකිරිල්ලිය කියන්නේ හැමදෙස්සෙම. පියාගේ නිජබිමෙන් එළියට යන්න එපා. ගියොත් උඹ අනතුරේ. ඇතුළටම වෙලා හිටපන්. හයි අද්දකීම් තියෙන නිසා. එහෙනම් අද්දකීම් තියෙන උත්තමයෝ කියනවා පියාගේ නිජබිම හේවත් සතර සතිපට්ඨාණයෙන් එක මොහොතක්වත් එළියට යන්න එපා. එළියට ගියොත් එහෙම මොකද වෙන්නේ? මාර වසඟයට අහු වෙනවා. දැන් සතර සතිපට්ඨානයේ අඩුම තරමේ කායානුපස්සනාවවත් මොකද්ද කියලා හොඳටම දන්නවනේ ඔබ. දැන් මේ දහම ඇහුවනම් ඔබට තේරෙන්නේ නැහැ මේ වෙනකොට ඒක. එහෙනම් පින්වදනි මේ ප්‍රත්‍යයෙන් මේ දේවල් ජනිත වෙවි මේ හටගන්න ක්‍රමවේදෙදී හොඳට බලන්නකෝ. ඒ බලන්න ඔබට තේරෙන්නේ මේ ශරීරය කියන්නේ එකක්. මේ හිත කියන්නේ තව එකක්. හිතත් එකට එකට අනන්‍ය වෙච්ච දෙයක්. මේ ආත්ම කතාවක් මේක ඇතුලේ නැති බව හොඳටම තේරෙනවා. ඒකයි අනාත්ම අනාත්ම කියන දෙයක් නෑ මේකේ. ආත්ම කතාවක් නැති බව හොඳ ආකාරවම තේරෙනවා. තිත් පරම්පරාවක් තියෙන්නේ කියලා. ඒ අවබෝධයෙන් දැන් ඔබ ඇවිල්ලා ඉන්නේ. එහෙනම් අන්න ඒකත් වෙන විදිහ හොඳට බැලුවා යගේ චිත්තානුපස්සනාව වශයෙන්. ඊළඟට ඇඟට දැනෙන විදිහ. මොන හරි ඇඟට දැනුනොත් හෝ, ඇහැට දැනුනොත් හෝ, කනට දැනුනොත් හෝ, දිවට දැනුනොත් හෝ, ඔය මොන ශරීරයට දැනුනොත් හෝ, මනට දැනුනොත් හෝ, ඔය කොතනට හරි දැනීමක් තියෙනවනේ. නේද? චක්කු සම්පස්සජා වේදනා කියලා කියන්නේ ඇහැට දැනෙන එක. ඒතර වේදනා කියලා කියන්නේ ඇහැ රිදෙන එකට නෙමෙයි. වැරදි වචන පාවිච්චි කරන්න ගියොත් මොකද වෙන්නේ? ඊට පස්සේ එතනින්ම නිවන වැහිලා යනවා. එහෙනම් මේ දැනෙන මේ වේදනා කියලා කියන්නේ වීමක් දැනෙනවා. ඇහැයි රූපයයි චක්කු විඤ්ඤාණය එකතු වුණාට පස්සේ ස්පර්ශ වෙලා ඒකෙන් වීමක් දැනුණා. යමක් ඇහැට රූපයක් දැනුණා. ආන්ගේ දැනීමක් තියෙනවා. මේ දැනීම සිද්ධ වෙන්නේ ප්‍රත්‍යාකාරව සිද්ධ වෙන විදිය හොඳට දකින්න. ඒක තමයි සාස්ත්‍රුන් වහන්සේ කියන්නේ මේ ප්‍රත්‍යයෙන් සිද්ධ වෙන විදිය මේක දකින්න හොඳට. ඒ දකින්නකොට පිංගුදෙනි මම විඳිනවා කියන හැඟීම එන්නේ නැහැ කවදාක්වත්. ඔය හැඟීම තුරන් වෙලා කාලයක් යනකොට මොකද වෙන්නේ? ඕවා සහ මුලින්ම ගැළවිලා වීසි වෙනවා. ඕවා ඉස්සර දුරු වෙලා ගිහිල්ලා දුරින් දුරටම දුරු වෙලා යනවා. ආයේ කවදාක්වත් නැගිලා එන්නේ නැහැ. ඉතින් මේ වැඩ පිළිවෙලක් හොඳ ආකාරවම තියෙනවා. ඉතින් මේකට ටයිම් එක ඕනේ. පුළුවන් තරම් දැන් ඉතින් ඉන්න ගමන් කරන්න. තමන්ව නිදහස් කරගත්ත ගමන් එතන ඉඳලා කරන්න තියෙන්නේ ඒකම තමයි. එහෙමනම් පින්වතුනි කොහේ හරි ආරාමයක පැවිදි වෙලා ඉන්න උත්තමයෙක්. දානෙට වඩිනවා කියන එක කරදරයක්ද උන්වහන්සේට? නෑ, ප්‍රශ්නයක් නෑ. ඇයි ඒ? උන්වහන්සේ දානෙට වඩින ගමන් උන්වහන්සේ මොහොමද වඩින්නේ? පියාගේ නිජබිමේ ඉඳගෙන තමයි උන්වහන්සේ වඩින්නේ. හිටගෙන ඉඳගෙන ඇවිදගෙන හතර ඉරියව්වෙම පින්වතුනි. ඔය දේවල් කරන්න පුළුවන්. ආයි මේ හරියට ආත්මාසනියට ගිහිලා භාවනා කරන්න ඕනේ. එහෙම එකක් නැහැ. සතර ඉරියව්වෙම ඉඳගෙන පිංගුදුනි මේ ක්‍රමවේදයේ හොඳ ආකාරවම බලන් ඉන්න පුළුවන්. මේ ක්‍රමවේදයේ බලන් ඉන්නකොට පිංගුදුනි මනාකොට තේරුම් යනවා මේක මේ සිද්ධිදාමයක් විතරයි. එකිනෙකට ගැළපි වෙන්න සිද්ධිදාමයක් විතරයි. ඉතින් යම් දවසක පූර්ණ ප්‍රත්‍යක්ෂතාවයට ආවට පස්සේ රහතන් වහන්සේ කියන උත්තමයා බිහි වෙනවා. එතනින් එහාට පිංගුදුනි ඉතින් විපාක ටිකක් විඳගෙන ඉඳලා ඉවර වෙලා අනුපාදිත නිබ්බාන ධාතුවෙන් පිරිනිවන් පානවා. ඔන්න ඕක තමයි පිංගුදුනි සම්බුදු රජාණන් වහන්සේගේ දහම. දැන් මේක කියන එක වරදක්ද? දැන් මම කිව්වොත් එහෙම තරුණ දරුවෙක් අල්ලලා, "දරුවෝ මොනවද ඔය කරකර ඉන්නේ? පැවිදිලයන්." දැන් මේක වරදක්ද? කාටද දැන් මේක වරදක් විදිහට පේන්නේ? අමු පුතක්ජනෙක් වෙන්න ඕනේ නේද මේක වරදක් විදිහට පේන්න? මේ ගැළවිලා යන්න තියෙන වෙලාවේ ගලව ගන්න හදන්නේ. ඒ කාන්තේම පිංගුදිනි ඔබට ගැළවෙන්න පුළුවන්. ඒකයි මම කිව්වේ ඔබවත් අඩුමතරමේ සමාජයේ ගිනිගිනි දෙන එක නවත්තන්න. ඉස්සරහට ආරාමයේ වැඩවසන වික්ෂුන් වහන්සේ නමකෙන් කෙනෙක් ඇවිල්ලා ඇහුවොත් එහෙම, "ස්වාමීනි මට කතා දෙයක් කරගන්න ඕනේ. මොන වගේ එකක්ද හොඳ?" ඊට පස්සේ ඒ කෙනාට දෙන්න තියෙන උත්තරේ මොකද්ද? "මහත්තයෝ, මේකයි ප්‍රශ්නේ. ඔබ ඉන්නවා කඳු හතරක් මැද්දේ. හතර වටේම කඳු මේ ගල් පරව හතරක් පෙරලි එනවා. දැන් ඔබ දුවන්න කතා දෙයක් කරගන්න ඕනේද?" මේ කසාදයක් කරගෙනමද දුවන්න ඕනේ? කසාද කර කර ඉන්නවද? පාටි දදා ඉන්නවද? ගල් හතරට යට වෙලා මැරෙන්න යනවා. දැන් පාටි දදා ඉන්නවද? බෑ බෑ දුවන්න බෑ, මම පෝරුව හදලා තියෙන පෝරුවට නැගලම දුවන්නම් කියලා එහෙම ඉන්නවද? මෙයා හිතලා බලන්න පිංගද. මේ මුලාවටපත් වෙච්ච මිනිස්සු කරගන්න මුලා වැඩ ඔක්කොම. මම මෙහෙම කිව්වා කියලා මුළු ලෝකෙටම නිවන් දකින්න බෑ තමයි. කෙනෙකුට දෙන්න පුළයිද ඔහම කිව්වා කියලා එහෙනම් ඔක්කොම මාන වෙන්න බැරියයි ගිහිල්ලා කියලා. සාස්ත්‍රුන් වහන්සේට කරන්න බැරි වෙච්ච වැඩ මට කරන්න බෑ. උන්වහන්සේ කරපුයන් ඒක අල්ප මාත්‍රයක් විතරක් ඔන්න යන්තම් කරගන්න පුළුවන් වෙයි. හැබැයි එහෙම බලාපොරොත්තු වෙන්නේ නෑ. මේ තියෙන්නේ මේ සිත් පරම්පරාව මේ අවසානයක් කරගන්න එක තමයි. මේ අතරතුරේ දේශනා කරන්න ඒ වහල තව කෙනෙකුට පුළුවන් ඕන එකක් කරගන්න. ඒක තමයි ක්‍රමවේදය. ඉතින් ඒක නිසා පිංගුදෙනි මනාකොට හිතන්න. මේ මේ මේ කියපු ධර්මයේ මනාකොට මෙනෙහි කරන්න. සාස්ත්‍රුන් වහන්සේගේ දහම පරම සත්‍යයක්. මම මේ මේ මේවා මේ පරම සත්‍යයක් කියන්නේ උන්වහන්සේ දැන් කියපු හින්දා නෙමෙයි, ඒකයි මම කියන්නේ. මේවා හොඳට තේරෙන නිසා කියන්නේ. නිවනම නාතයි නිවනම මෙත්වා කියලා කියන්නේ හොඳට තේරිලා. ආයි වෙන කිසිම දෙයක් නැහැ මේ ලෝකේ සාරයි කියලා ගන්න නිවන තරම්. අබමල් රේණුවකවත් දෙයක් නැහැ. සැපයක් කියලා ගන්න අබමල් රේණුවකවත් දෙයක් නැහැ. ඒ හැම එකම තියෙනවා පිංගුදෙනි ගොඩනැගීමේ දුක්ඛය. මේකයි ලෝකයේ දුක මත පිහිරලා තියෙනවා කියලා සාස්ත්‍රුන් වහන්සේ කිව්වේ. මේක හොඳ ආකාරම තේරෙනවා. හුස්ම ගන්න එක පුදුමාකාර දුකක්. ඔව තේරේ ඉස්සරහට ඔබට. හුස්ම ගන්න නැතුව ඉන්න තියෙනවා නම් කොච්චර දෙයක්ද කියලා. යම් ක්‍රමවේදයක් ආව නම් හුස්ම ගන්න නැතුව ජීවත් වෙන්න. පහසු නැද්ද? කොච්චර පහසුද? එන හුස්ම ගන්න එකත් දුකක් නෙමෙයිද? ඔය නොතේරෙන දුක්නේ. සතුත් අධ්‍යානයට සම්වැදිච්ච සතුත් අධ්‍යාන සමාපත්තියට සම්වැදිච්ච උත්තමේ මේ කාය සංකාර සියල්ල නතර කළාම මොනතරම් සුවයක් ඇද්ද? හැබැයි ඒ සුවේ පරම සුවේද නෑ. පරම සුවේ විඳින්න නම් කොහෙට යන්න ඕනේද? නිරෝධ සමාපත්තියට සම්බන්ධිනුනේ මේ අද්දවේදී ඒ පරම සුවේ විඳින්න නම්. එහෙම නැත්නම් අනුපාදිත නිබ්බාන ධාතුවේ පරිනිර්වාණයටපත් වෙන්න. ඉහාත්මේදීම නිවන් සැප ලබන ක්‍රමවේදය තමයි මොකද්ද? නිරෝධ සමාපත්තිය කියලා කියන්නේ. අනුපාදිත නිබ්බාන ධාතුවටපත් වෙන්න ඕනේ එහෙම නැත්නම්. ඉතින් ඒ එන්නේ ක්‍රමවේද වලට යන්න මේ මේ පාරවල් කැපිලා තියෙන්නේ ඔබට. ඉතින් එහෙනම් දැන් මේ සතිය ඇතුලේදී මේ සතියෙන් සතියට මේක පුහුණු කරන්න. සතියෙන් සතියට සතිය පුහුණු කරන්න. සතිය වඩා ගන්න. ඔබ බලන්න මේ සතියේ සතියට වඩා මේ සතිය මම මොනවද කළේ? සතියෙන් සතියට බලන්න. අතන මේ මේ පැවිද්දට ගියාට පස්සේ දවසින් දවසට පැයෙන් පැයට බලන්න. මම මොන මොන වැඩද කළේ මේ ඉස්සෙල්ලා පැයි? මම ඊට වඩා මෙහෙම වුණා නම් හොඳයි නේද? තමන්ගේ වැරදි දැක දැක ඈ තව කෙනෙක්ට මොන හරි වචනයක් කිව්වා නම් අයියෝ මම ඒක නොකිය හිටියා නම් හොඳයි නේද? මම ඒක කියන්න ගිහලා මගේ හිතට දේශයක් ආව නේද? ඒ විදිහට බල හික්මෙන්න. ඊළඟට රහතන් වහන්සේගේ ස්වභාවය දකින්න. දැන් ඔබට රහතන් වහන්සේගේ ස්වභාවය ගැන කිව්වන එක වෙලා එක මොහොතක්. ඔබ රූපයක් දකිද්දී ඔන්න හොඳ දැන් මේ හතියේදී හොඳට හිතන්න කාරණාවක්. ඔබ රූපයක් දකිද්දී ඒ රූපේ දකින්න වෙලාවේ රහතන් වහන්සේ කෙනෙකුට වඩා දෙයක් ඔබට පේනවනම්, ඒ කියන්නේ ඇත්තටම ඒ රූපේ නැති දෙයක් ඔබට දැනෙනවනම් පේනවනම් ඇඳිනෙනවනම් ඔබ වැරදි. ඔබට පිස්සු. එහෙම නේද? දැන් මිනිස්සු පාද හතර දෙනෙක් ඉන්නවා. එකෙකුට පේනවා හොල්මනක්. අනිත් තුන් දෙනාටම හොල්මනක් පේන්නේ නැහැ. එහෙනම් දැන් මට කියන්න. අනිත් තුන් දෙනා අර මිනිස්සයාට පිස්සුව කියලා කියන්නේ නැද්ද? කියනව නේද? ඇයි? ඒගොල්ලන්ට පේන්නේ නැති ඒවත් පේනවනේ මෙයාට. ආන් ඒ වගේ පිංගුදනි රහතන් වහන්සේට නොපෙනෙන දේවල් තියෙනවා. ඒ නොපෙනෙන්න හේතුව මොකද්ද? ඇත්තටම උන්වහන්සේ එතන එහෙම එකක් නැති හින්දා. ඒකයි උන්වහන්සේ නොපෙනෙන්නේ ඒක. තියෙන එකක් නම් නොපෙනෙදී කවදක්වත්. නෑ. එහෙනම් අපිට ওই වැඩිපුර පේන්නේ මොනවද? හදාගන්න ඒවා. ඔය මනේ තියෙන තව කතාවක් මම කියන්නම්. ඔය මනේ තියෙන ප්‍රධානම ස්වභාවය තමයි දැන ගැනීම අඳුන ගැනීම කියන කාර්යය දෙක. ඒක තමයි පින්වදෙනි මන විසින් කරන්නේ හැමතිස්සෙම. දැන ගැනීමේ හඳුන ගැනීමේ බලාපොරොත්තුවක් ඇතුව තමයි හැමතිස්සෙම මේ මන කියන එක පහළ වෙන්නේ. දැන ගන්න ඕනේ අඳුන ගන්න ඕනේ. දැන් ඇයි ඔබ කෝච්චිය නැගිලා ඉඳලා පත්තරේ බලන්නේ? දැන ගන්න අඳුන ගන්න. ඈ ඇමරිකාවේ මෙහෙම එකක් වෙලා. දැන් මොකද? ඇයි ඇමරිකා ජනාධිපති බාප්පද? මොකක්hari ආදි සම්බන්ධතාවයක් තියෙනවද? ඒ මොකුත් නැහැ. හැබැයි ඇමරිකා ජනාධිපතිතුමා ගැන ආටිකල් එකක් තියෙනවා. දැන් ඒ ආටිකල් එක බලන්න ඕනේ නේද? භාගයක් බලනකොට උන්න ආව ස්ටේෂන් එකට. දැන් මොකද කරන්නේ? පත්තරේ තියෙද්දි තියලා බහිනවා. එහෙම නැත්නම් පත්තරේත් අරන් යනවා. මේ විවේක කාලෙදි හරි කමක් නැහැ. මේක පොඩ්ඩක් තව බලන්න ඕනේ. මොකටද? දැනගන්න පුළුවන්, අඳුනගන්න පුළුවන්. දැනගැනීමේ අඳුනගැනීමේ දින වාසිය මොකද්ද? මතු ප්‍රයෝජනේ සඳහා. දැනගත්තාම අඳුනගත්තාම ඒව දාගන්නව කොහටද? මළුවලට. මළුවලට දාගත්තට පස්සේ ඊට පස්සේ මොකද වෙන්නේ? අර මනසෙන් කරන මේ අර සැනසිලි දායක දෙයක් කරනවනේ මනසින් හැමතිස්සෙම. නිකන් ඉන්නලාට මොකද කරන්නේ? ආවර්ජනය කර කර යනවා. හිත තේලි දුවනවා දුවනවා දුවනවා දුවනවා දුවනවා. මන නම් මේකට හරීම හොඳ කෙනෙක්. ඇයි ඒ? මොකද මනට තියෙන රූප ඔක්කොම යට ඒ හද හදා දෙන්න පුළුවන් මෙහාට. ඇහැට එහෙම කරන්න බෑනේ. නේද? ඇහැක් ඉස්සරහට රෝස මලක් ආවොත් ඕකෙන් ගෑන් ළමයෙක්ව පේද කාටවත්? නෑ. හැබැයි මනට පුළුවන් මොකක් කරන්නද? මනේ තියෙනවනේ දැනගත් අඳුනගත්තේම ගොඩාරිය. ඒක නිසා ඒකට අදාළව ඒ ගොඩක් සමාන ඒවා බහිනවා. ගොඩක් සමාන ඒවා බහිනවා. අන්න ඒක නිසා තමයි මිනිස්සු කල්පනා කරන්න කැමති. දැන් චිත්‍රපටියක් බල දැන් ගොඩක් ළමයි කියන කතාවක් තමයි චිත්‍රපටියක් බලනවට වඩා ඒකේ පොත කියවනකොට ගොඩක් මේ ආස්වාද ජනකයි කියලා. ඇයි ඒ? එතකොට මොකද වෙන්නේ? චිත්‍රපටියේ බලනකොට බලන එක විතරනේ, තියෙන එක විතරනේ පේන්නේ. හැබැයි මොකද වෙන්නේ පොත බලද්දි? පොත බලද්දි තිංගුදෙනි මනසින්නේ ඒව ක්‍රියාත්මක වෙවි යන්නේ. එතකොට මොකද වෙන්නේ? මේ කාලයත් ඉස්සේ ඉඳලා එකතු කරගත්ත, දැනගත්ත, හඳුනගත්ත ඔක්කොම ඒව බස්ස මොකද වෙන්නේ? හොඳම එක තමයි හදන්නේ. අධ්‍යක්ෂකවරයාට ඕන එක නෙමෙයි හැදෙන්නේ. මොකද්ද? හොඳම එකයි හදන්නේ. ඔන්න ඔහොම ක්‍රමවේදයක් යන්නේ මේකේ. ඉතින් මේ දැන් බලන්න ජීවිතේට දාන්න පුළුවන් එකක් නේද ඔය කිව්වේ? ඉතින් ජීවිතේට මේක දාන්න. ජීවිතේට දදා ජීවිතේට දදා බලන්න කොහොමද මේ ක්‍රමවේදෙ සිද්ධ වෙන්නේ කියලා. එහෙනම් මේ මනට ඕනේ පිඟුදෙනි දැනගන්න හඳුනගන්න. දැන් ඔන්න ආරංචියක් එනවා අලුත් ග්‍රහ ලෝකයක් හොයාගත්තා කියලා. දැන් මොකද වෙන්නේ ආපු වෙලාවෙ ඉඳලා? දැන් කොහේද ඔය? කොයි චක්‍රාවාටද? කොච්චර විතර දුරද? ඇයි යන්න දාන්නේ? නෑ. ඒක සත්තු එමෙ ඉන්නවා කියලා කිව්වොත් එහෙම. ඈ? කොයි වගේද? මොන જાතිය වගේද? ඈ? ආදි වශයෙන් ප්‍රශ්න කෝටියක්. ඇයි මේ ප්‍රශ්න හොයන්නේ මේ? තව හොයනවා. ඇයි හොයන්නේ මේ? දැනගැනීමේ අඳුනගැනීමේ ක්‍රමවේදය. ඒ දැනගැනීමේ අඳුනගැනීමේ ක්‍රමවේදයට පින්වතුනි, ඔන්න ඔකට කියනවා වේදනා සංඥා කියලා. එහෙනම් දැන් මේ මනට ඕනේ මොකද්ද? වේදනා සංඥා. වේදනා සංඥා නිකන් ගන්න බෑ. වේදනා සංඥා ගන්න නම් මක් වෙන්න ඕනේද? රූප ඕනේ. රූප නැතුව වේදනා සංඥා නැගෙන්න පුළුවන්ද? එහෙම හේතු නැහැ. ඒතර රූප කිව්වේ මොනවද? ඔය අරමුණු හැම එකක්ම රූප විදියට එනව නේද? ඇයි? රූප රූප, ශබ්ද රූප, ගන්ධ රූප, රස රූප, පොට්ටබ්බ රූප, ධම්ම රූප. ඔය ඔක්කොම පළමු කොටස රූප තමයි. ඔය හැම එකම. මේ ඇහැට පේන රූප විතරක් නෙමෙයි. ඒක රූප රූප. රූප රූප ඊපස් තියෙන මොනවද? ශබ්ද රූප තියෙනවා. ඒතර ශබ්දයක් රූපයක් වශයෙන් මේ එන විදිහම මේ දෙයක් තියෙනවා. එහෙනම් අන්නේ විදිහට අරමුණක් ආවම එහෙනම් රූප ඕනේ. ඒකයි සාස්ත්‍රුන් වහන්සේ කියන්නේ රූපයෙන්තර, වේදනාවෙන්තර, සංඥාවෙන්තර, සංඛාරයෙන්තර, විඥානයක ඒමක් යාමක් හෝ පැවතීමක් හෝ නොකියමි. ඒවදටිය ගැඹුරු දන මේක අල්ලදන්නකෝ නිකන් කටතාවට කිව්ව කියලා හිතාගන්නකෝ. දැන් වැදගත් තැනට යන්නේ නම් දැන් මොකද්ද වෙන්නේ? එහෙනම් දැන් ඔතෙන්දි ඔන්න දැන් මොකක් හරි අරමුණක් තමයි මේ බහින්නේ මේකට. මොකක් හරි අරමුණක් බැස්සහම ඒ අරමුණ රූපයක් විදියට එන්න ඕනේ. එහෙනම් රූපයක් විදියට ආවම රූප ටික එකතු කරලා මොකක් හදාගන්න ඕනේද? සංකාරයක් හදාගන්න ඕනේ. අන්න ඒක නිසා පිංගුදිනේ මේ වේදනා සංඥා ගන්න වැඩපිළිවෙලට අදාළ මේකනේ තමයි රූප. රූපවල රූපත් එක්ක මේක ආවම සංකාර කරගෙන වේදනා සංඥා හදාගන්න නම් තව එකක් ඕනේ මොකද්ද? විඥාන. අන්න ඒක නිසා පිංගුදිනේ ඔය පහ ලෙවකකා ඉන්න එක තමයි මේ සංසාරෙම කරන්නේ. වේදනා සංඥා කියන දේ ගැනීමේ අරමුණ සහිතව ඉන්න කෙනාට අවශ්‍ය මෙකෙනෙත් තමයි විඥානේ. විඥානේ නැතුව වේදනා සංඥා ගන්න බෑ. විඥානේ හැදෙන්න නම් සංකාර උනේ, සංකාර හැදෙන්න නම් රූප උනේ. එහෙනම් රූප වේදනා සංඥා සංකාර විඥාන ඔය පහ දාලා යන්න ලේසියෙන් පහසුවෙන් කවුරුත් කැමති වෙන්නේ නැහැ. ඒකයි පිංගතුනි ඔය පහ ලෝලව ඉන්න නිසා ඔය පහ හේවත් කය කියන්නේ සමූහයකට. ඔය ස්කන්ධ සමූහයේ හැවත් ඔය ස්කන්ධ කය ලොවලොව ඉන්න නිසා මේ කාට කියනවා ලෝකය කියලා. එහෙනම් ඔය කය ලොවන පිරිස් තමයි පිංගුතුනි ඉන්නේ. ඒවා සත් සත් කිය කිය සත් කිය කිය අත් කරගන්න හින්දා ඒ කාට කියනවා මොකද්ද? සත්වයා කියලා. ඔන්න සත්වයෝ බිහි වෙන්නේ ඔන්න ඔය ආකාරයට. සත්ත්වත්වේ නැහැ පිංගතුනි මක්ුණහමද? සත් කියලා අත් කරගන්න වැඩ පිළිල සම්පූර්ණයෙන්ම නතර කරගත්ත අර සත්ව කියලා කොටසක් නැහැ එතන. ලෝක සම්මතයෙන් සත්ව කියන්න පුළුවන් ඔන්න. නමුත් සත් කියන ස්වභාවය අත් කරගන්න සූදානමක් නැහැ ඒ උත්මයෝ. ඒක නිසා පිංගතුනි ඒ සත්වාමෙන් ආමන්ත්‍රණය කරන්න බෑ. දැන් සාස්ත්‍රුන් වහන්සේ මිනිස්සෙද්ද? දෙවි කෙනෙක්ද? බ්‍රහ්මෙද්ද? නෑ, ඒ හැම කෙනෙක්ම අභිවාගියේ පරම ශ්‍රේෂ්ඨෙක්. මොකද ඔය කියපු හැම අයම සත්ව කියන කොටසට අයිති නේද? ඈ, සත් කියලා අත් කරගෙන යන වැඩපිළිවෙලක නේද ඉන්නේ? සාත්‍රුන් වහන්සේ සත් කියලා අත් කරගන්න වැඩපිළිවෙල ඉන්න උත්තමෙක් නෙමෙයි. ලෝක සම්මතයෙන් මිනිස්සෙක් තමයි. නමුත් ධර්මානුකූලව බැලුවොත් එහෙම සත්ව කියන කොටස ඉක්මවා අභිභවාගිය උත්තමයෙක්. ඒක නිසා තමයි පිංගුදේ ලෝකේ නෙළුම් මේ නෙළුම් විලකට උපමා කරලා උන්වහන්සේ සහ රහතන් වහන්සේ උපමා කරගත්තේ කොහටද? පිපිච්ච නෙළුම්. මේකේ තමයි පිපුනේ. මඩේ පිපිලා වතුරේ ගෑවි ගෑවි තමයි හිටියේ. ඒ කියන්නේ ලොව මේ කය ලෝලව ඉඳලා ඒකෙන් උඩට මතුවෙලා යන්තමින් කය ලොවන්න අරගෙන සහ මුලින්ම කය ලොවන එක නතර කරලා තමයි දැන් ඉන්නේ. කැලේ මඩ ගෝරෙන් එළියට ඇවිදilla තමයි ඉන්නේ. එහෙනම් පිංගුදේ දැන් කියන්න පුළුවන් මේක මඩේ උපන් නෙළුම් මල කියලා? නෑ, නෙළුම් මල දැන් මඩේ නෙමෙයි තියෙන්නේ. ඉපදුනේ මඩේ තමයි. නමුත් මඩට උපමා කරගන්න බෑ ඒක. අන්න ඒ වගේ තමයි සත්ත්වත්වයේ ඉක්මවා ගිය උත්මේක. එහෙනම් පිංගුදේ මේ උපාදානස්කන්ධ, මේ ස්කන්ධ උපාදාන වෙන ක්‍රියාදාමයේ හොඳට දකින්න. මේ මනට ඕනේ හැම තිස්සෙම දැනගන්න හඳුනගන්න. ඒ ස්වභාවය දකින්න. දැනගන්න හඳුනගන්න තමයි මේ හැම ක්‍රියාදාමයක්ම කරන්නේ. දැන් අතන මේ මොකක් හරි සද්දයක් ආවොත් එහෙන මොකද කරන්නේ? දැනගන්න හඳුනගන්න වැඩ පිළිල ක්‍රියාත්මක කරනවා නේද? දැන් දැනගන්න ඕනේ. දැනගන්න නම් දැන් මොකද වෙන්නේ? ඒ සද්දට අද ඒ සද්ද එනකොටම පිංගුදිනේ සද්දට අදාළ ඒවා ඔක්කොම අර මළු වලින් නැයි එනවා උඩට. ඇවිදින්න මොකද කරන්නේ? එක එක જાතියට හදනවා. ඒ හදන වෙලාවට මොකද වෙන්නේ? ඒව අරමුණු වෙවි මෙන්න මේ වැඩපිළිවෙලක් කෙරෙනවා. දැන් සිත් යනවා හෝගාල ඒක අරමුණු වෙවි. දැන් තීව්‍ර වෙවි යනවා මේක. තට්ටු පිට තට්ටු ගැහෙනවා. දැන් මොකද වෙන්නේ දැන්? දැන් මේ තට්ටු පිට තට්ටු ගැහුණාම දැන් මේක ඇහත් දෙකට මේක හරියට ප්‍රත්‍යක්ෂ කරගන්න ඕනේ. එතකොට මොකද කරන්නේ? කාය සංකාර වඩලා ඕන් කය කෙලින් කරගන්නවා. ඉඳගෙන හිටපු කය කෙලින් කරගන්නවා. කෙලින් කරගෙන ඔය කයට නැගලා අඩියෙන් අඩිය තියේ මේක අරගෙන යනවා ඉස්සරහට. ගියල මොකද කරන්නේ? ඇත් දෙකත් ඇරලා බලනවා කියන්නේ දැන් ඔය හැම ක්‍රියාදාමයක්ම මොකද්ද වෙන්නේ පිංගතනි? බලන්න මේ සිත් પરම්පරාවක් නේද ඔය හැම ක්‍රියාදාමයක්ම කළේ කියලා. එහෙනම් මේක ඇතුලේ ආත්මයක් එහෙම ඉන්නවද? ඒකයි මම කියන්නේ පුදුනේ ශාස්ත්‍රුන් වහන්සේගේ දහම ආත්මද අනාත්මද කතා කරන්න ආපු දහමක් නෙමෙයි. ඒක නිසා ඒවත් එක පටල ගන්න යන්න එපා. ඒ ආත්ම අනාත්ම කතන්දර තිබුණේ අනිත් ආගම් වල. තාත්‍රුන් වහන්සේගේ ධර්මයේ ආත්මනාත්ම කතන්දර නේ. ආත්මයක් තියනවද ආත්මයක් නැද්ද? දැන් ඔබට දෙන්න පුළුවන් උත්තරයක් ඒකට. ආත්මයක් තියනවද ආත්මයක් නැද්ද? එහෙම උත්තරයක් දෙන්න පුළුවන්ද? අන්න ඒක නිසා තමයි උන්වහන්සේ මේ දෙකම ප්‍රතික්ෂේප කළේ. මේ දෙකම ප්‍රතික්ෂේප කරපු උන්වහන්සේ මේක අනාත්මයි අනාත්මයි කියලා හරියන්නේ නැහැ. උන්වහන්සේගේ ධර්මයේ දෙකම ප්‍රතික්ෂේප කළා තියෙන. දැන් ඔබට තේරෙන්නේ නැයි ප්‍රතික්ෂේප කළේ කියලා. කොහෙද ආත්ම කොහෙද අනාත්ම? ඔය වචන දෙක පාවිච්චි කරන්න පුළුවන්ද හේතුන්ගෙන් හටගන්න දෙයක? මෝලිය පගුණ හාමුදුරුව බුදුහාමුදුරුව ගාවට ගිහිල්ලා අහනවා, ස්වාමීනි මේ ජාතිය කාගේද? මේ සූත්‍ර දින සංයුක්ත නිකාය හියවල බලන්න දෙවෙනි පොතේ. ස්වාමීනි මේ ජාතිය කාගේද? මහාන ප්‍රශ්නේ හොව වැරදි. මේ ජාතිය කාගේද කියන එහෙම එකක් අහන්න බෑ. මේ ජාතිය කුමක් ප්‍රත්‍යයෙන් හටගත්තද? අනේ බුදුහාමුදුරුවෝ අහපු ප්‍රශ්නේ වැරදි බව පෙන්නලා ප්‍රශ්නේ අහන විදිය කිව්වා. මෙන්න මෙහෙම අහන්න මහන්. මේ ජාතිය කුමක් ප්‍රත්‍යයෙන් හටගත්තද? භව ප්‍රත්‍යයෙන් හටගත්තේ. ස්වාමීන් වහන්සේ භවය කාගේද? දැන් ආයි අහනවා. දැන් ඔබ ඔහොම අහන්නේ නැහැ ධර්මය අහලා අහලා තියෙන හින්දා. ඇයි? හොඳට කටවැදියක වගේ බලන අවිජ්ජාපච්චයා සංඛාරා සංඛාරපච්චයා විඥානං ආදී වශයෙන් කටවැදි වශයෙන් පාඩම්. නෝ තව තියෙනවනේ කොටසක් ඔගේ හොඳට තේරුම් අරගෙන යන්න. එහෙනම් ස්වාමීන් වහන්සේ භවය කාගේද? භවය කාගේද කියලා හෙව්වොත් වැරදි. කුමක් ප්‍රත්‍යයෙන් හටගත් භවය හටගත්තද? කුමක් නිසා භවය වේද? දැන් කෝ ආත්ම? කෝ අනාත්ම? දැන් මුල් කාලේ මෙච්චර ගැඹුරට කියන්නේ නැතුව අපි කිව්වා මේ ආත්ම අනාත්ම කතාව පටලගන්න යන්න එපා කියලා. මෙච්චර ගැඹුරට කිව්වේ නැත්තේ ඇයි? කිව්වනම් තේරෙයිද? දැන් ඔබට තේරෙනව නේද? එළිය සද්දයක් ආවම වෙච්ච දේ. එළිය සද්දයක් ආවම ඒ සද්දට අනුව මේ මේ මේ සිත් සකස් වෙවි සකස් වෙවි සකස් වෙවි ඒකම ඒක උඩ එක දුවලා දුවලා දුවලා දුවලා. ඊට පස්සේ මොකද උනේ? දැන් ගිහිල්ලා බලා ගන්න ඕමනාව ආවම දැනගන්න අඳුන ගන්න ඕමනාව එනකොට මොකද වෙන්නේ? ඈ ඒත් එක්කම ආයෙ හිතක් එනවා මක් වෙන්නද? යන්න නම් ඉතින් මේක අරයි යන්න එපා. එතකොට මොකද වෙන්නේ? දැන් කාය සංඛාර වැඩිලා. දැන් කාය සංඛාර කියන්නේ මේ කාය සංඛාරයෙන් හැදෙන හිත මේ අලුත් ಜಾති එකක්ද? ඈ අලුත් ಜಾති හිතක්ද? ඒක නිල් පාට වගේ හිතක්ද ඒක? නැහැ ඔක්කොම ඒ එකම ಜಾති හිත තමයි හැදෙන්නේ. කාය සංඛාරකින් හිතක් හැදෙනවා කියලා කියන්නේ පින්වතුනි ඒ කය චලනය කිරීම උදෙසා මේ හිත හැදෙන්නේ. අන්න ඒක නිසා ඒකට කාය සංඛාර කියනවා. නැතු මේ වෙන ಜಾතික හිතක් නෙමෙයි. කාය සංඛාරකින් හැදෙන හිත කියලා කියන්නේ පින්වතුනි ඒක වෙන ಜಾතික හිතක් නෙමෙයි. ඒකත් ඒ ಜಾතියෙම හිතක් තමයි. නමුත් ඒ හිත ගොඩනැගෙන්නේ මොකක් සඳහාද? කය චලනය කිරීම සඳහා. එනවන කය චලනය කරන්න දැන් ඔන්න හිතක් හැදුවා. දැන් මොකද කරන්නේ? දැන් අර මේ පුටුවක වාඩි කරවල තිබුණේ මෙච්චර වෙලා වාහනේ. දැන් වාහනේ මොක් කරන්න ඕනේද? වාහනේට පණ දෙන්න ඕනේ. දැන් සම්පූර්ණයෙන්ම අඩපණ කරලා තිබුණේ වාහනේ. ඔක්කොම අඩපණ කරලා තිබිච්ච වාහනේට ඔන්න එකපාරට එනර්ජි එකක් දෙනවා. එනර්ජි එකක් දීලා මොකද කරන්නේ? නැගිටිනවා. දැන් නැගිටලා දැනගත්ත අඳුනගත්ත උනේ නැහැ. එහෙනම් එතනට යන්න ඕනේ. එතකොට දැන් මොකද කරන්නේ? කාය සංඛාර වඩ වඩා මේ කය අරගෙන යනවා. එතකොට මේ කය ඇවිදගෙන යනකොට කවුරු හරි හිතනවා අන්න සමන් යනවා. දැන් සමන් යන්නේ. ලෝක සම්මතයේ ওই වචනේ දාගත්තට කමක් නැහැ. නමුත් ඇත්ත මොකද්ද? මේ අඩිය තියපු සමන් ඊළඟ අඩිය තියන්නේ ඉඳීද? නැහැ. ඒක තමයි ක්‍රමය. මේ හිත ගියා යන්තම් විශ්වාම මේ අපි හිතමු එක කකුලක් උස්සන්න එක හිතක් යනවා කියලා. එහෙම වෙන්නේ නැහැ. ප්‍රකෝටි ගානක් හිත තෝනේ එක කකුලක් උස්සන්න. අපි හිතමු එක කකුලක් උස්සන්න එක හිතයි කියලා. දැන් මොකද උනේ? එක කකුලක් ඉස්සුවා. දැන් ඒ හිත නිරුද්ධයි. දැන් ඒ කකුල බිම තියන්න තව හිතක් ඕනේ. ඒක බිම තියලා අනිත් එක උස්සන්න තව හිතක් හැදෙනවා. ඒක ගිහිල්ලා ඉවරයි. ඒ ඔක්කොම ජරා මරණයට යනවා. ජරා මරණයට යන්න මොකද කරන්නේ? දන්නේ එකම එක දෙයයිනේ. ඈ ගොඩනගපන් අවිද්‍යාව කියන්නේ ඒක නේද? හැමදෙස්සෙම අවිද්‍යාවෙන් දෙන නිගමනේ මොකද්ද? ගොඩනගපන් දුකෙන් නිදහස් වෙන දින එකම ක්‍රමය මොකද්ද? ගොඩනැගීම. ඒක තමයි අවිද්‍යාවෙන් දෙන නිගමනේ. දුකක් තියෙනවා, දුකට හේතුවක් තියෙනවා, දුක නැති කරන්න පුළුවන්, දුක නැති කිරීමේ මාර්ගයක් තියෙනවා, ඒකමකුත් දන්නේ නැහැ. ඒක නිසා මොකද කරන්නේ? දැන් ඉතින් ඒක තිබ්බා, අනික තිබ්බා, අනික තිබ්බා, මේ ඔක්කොම පිංගුතුනි හිත ගොඩ නැගි නැගී ගොඩ නැගි නැගී නැගී කය චලනය වෙමින් ඉදිරියට යනවා. ඉදිරියට ගිහිල්ලා එතනට ගිහිල්ලා ඇහැ චලනය කරලා ඇස් දෙක ඇරියා. ඇහැයි රූපයයි චක්කු විඥානයයි එකතු වුණා. ඔන්න ස්පර්ශ වුණා. දැන් දැනගත්තා, අඳුනගත්තා. දැන් ඒක දිහා හොඳට දැන් ඉතින් බල දැන දැනගන්නවා, අඳුනගන්නවා, දැනගන්නවා, අඳුනගන්නවා, දැනගන්නවා, අඳුනගන්නවා. ඔය කටයුතු ටික ඉවර වුණා. දැන් මොකද උනේ? ඈ දැන් ඊට පස්සේ ඇහෙනවා තව එකක්. අර හිටපු තැනින් නැත්තම් හිතින් හරි යනවා ඒ හිටපු තැනට. ඒ දැනක් අරමුණු කරගත්තට පස්සේ දැන් මොකද වෙන්නේ? දැන් ඒ හිත හැදෙනවා ඒ අරමුණ ඔස්සේ. එහෙම වෙලා දැන් ඇවිද ආයිතින් ආයි කාය සංඛාර වඩාගෙන ඇවිදilla ඔන්න ඉඳගත්තා. ඉතින් එළියේ ඉන්න කෙනෙක් හිතනවා මොකද්ද? සමන් නැගිට්ටා. සමන් නැවිද්දා. සමන් බැලුවා. සමන් ආපහු හැරුණා. සමන් ආවා. සමන් ඉඳගත්තා. ඕක තමයි පිට ඉන්න කෙනාට පේන්නේ. නමුත් ඇත්තටම උනේ මොකද්ද? ඒ මොහොතේ හටගන්නා සිත් දැන ගැනීම, අඳුන ගැනීම වශයෙන් කරගෙන වක් වෙලා යනවද? නිරුද්ධ වෙවි, නිරුද්ධ වෙවි යනවා. ඒ හිත නිරුද්ධ වෙනකොට ඒකට අදාළව හටගන්න නාම රූප සියල්ල ආයි ධම්ම වෙවි. ධම්ම වෙවි මේකට බහැලා යම් කාලයක් මේක පවත්වගෙන යනවා. ඒක ආවර්ජනය කිරීමේ හැකියාවක් තියෙනවා. ඇයි? අරය තියෙනවනේ. ඉතින් අරයට විහිදෙව්වහම මොකද වෙන්නේ? මුණ වෙන එක තමයි, එකෙන් තමයි හැදෙන්නේ මොකද්ද? හිත. අරයට විහිදෙවනවා මුණ ආපු එකෙන් හැදෙනවා. හරියට මාළු ඉන්න මේ මාළු විශාල ප්‍රමාණයක් ඉන්න තැනකට මිලි කොක්ක වීසි ගන්නවා. අරයට වීසි කළාට ඇමිනෙන්නේ මොකයිද? එකයි. ඒකට අනුව නේද හොද්ද හැදෙන්නේ? ආන්නේ විදිහට තමයි මේ ක්‍රම වේද යන්නේ. අරයට වීසි කළාම ඇමිනෙනවා එක්කෙනෙක්. අදාලේක ඇමිනිලා එනවා. ආන් ඒ ඇමිනිච් එකට අනුව ඒ හිත හැදෙනවා. ඉතින් මෙන්න මේ ක්‍රමවේදයෙන් තමයි පිංගතුනි ඔබ මෙච්චර කල් ජීවත් වුනේ. මේ ක්‍රමවේදයෙන් තමයි ඔබට මේ ඇහින්නේ. මේ ක්‍රමවේදයෙන් තමයි මම මේ කතා කරන්නේ. මේ ක්‍රමවේදයේ තමයි පිංගතුනි ලෝකය කියලා කියන්නේ. මේ කාමයේ හැසිරෙනවා කියලා කියන්නේ ඔන්න ඔහොම එක. දැන් කාමයේ එහෙම දාලා බලන්න හොගාන්ට ඕකට. අර මම කිව්වේ බස් එකේ යන මහත්තයෙක් නෝන කෙනෙකුට කරන හදිය. අපි ඉස්සර කතා කරලා දිනවනේ ඕවා. පිටකදී මේවා මේ කුණුහරප නෙමෙයි. කාණ හේදෙනවා මේවා කුණුහරප කියලා. එතන තියෙන්නේ මොකද්ද? තනිකර අවිද්‍යාවක්, මෝඩ සහගත ස්වභාවයක්. බස් එකේ යන මහත්තයෙක් කාමයේ හැසිරෙන ක්‍රමවේදයක් තියෙනවා. ඒව හොඳට හොඳට බලන්න. ඔබ මේවා අහලා තියෙනවා. මේවා කරන්න අවශ්‍ය නැහැ නේ, අහලා තියෙනවා. එතකොට අපි කතා කළා. මේ මහත්තයා ඉන්නකොට පිටිපස්සට එනවා ලස්සන ගෑල්ලා මේක. එතන මේ මහත්තයා දකින්න පිටිපස්ස හැරලා බැලුවම මොකද්ද? ලස්සන ගෑනු ළමයෙක්. දැන් එතනින් එහාට දැන් බලන්න මේ දැකපු මොහොතේ ඉඳලා ඒ හිත පිරික්සන්න දැන්. ඒ මහත්මයා ඒ දැකපු මොහොතේ ඉඳලා හිත පිරික්සන්න දැන්. දැන් හිතේ මොකද්ද යන්නේ? දැන් අරමුණ මොකද්ද? අර ලස්සන රූපේ නේද? ඒ රූපේ දැන් අරමුණු යනවා යනවා යනවා යනවා නේද? තප්පරයට ප්‍රකෝටිය ගානේ අරමුණු යනවා. ඒ යන හැම අරමුණකම මොකද්ද තියෙන්නේ? අර ලස්සන රූපේ නේද? ඒ ලස්සන රූපේ දකින්නකොට මේ මහත්යගේ හිතේ බැහැගත්තේ මොකද්ද? තරුණක් නේ, තරුණ ගතක් නේද? තරුණ පහසක් නේද ලැබුණේ? දැන් ඕක නේද දැන් මේ රමණේ කර කර යන්නේ මේ මහත්යා? දැන් ඔන්න බලන්න මේ හිත ඇති වෙවි යන විදිය. දැන් මහත්යෙක් යනව නෙමෙයි. කයක් ඇතුලේ හිත දුවන හැටි මේ දැන් පේන්නේ. දැන් රමණේ වෙවි යනවා. එකපාරට බස් එක බ්‍රේක් ගැහුවා. අර තරුණ දරුවා ඉස්සරහට ගියා. වයසක ආච්චි අම්මා කෙනෙක් පිටිපස්සට ආවා. දැන් වයසක ආච්චි අම්මත් මේ මහත්යාගේ ඇඟේ වදිනවා. ඒ වදින වාරයක් ගානේ මේ හිතේ මොකද්ද දුවන්නේ? ඇයි? තාම අරමුණ අරක නේද? දැන් ඒ අරමුණ ඔස්සේ නේද දුවන්නේ? ඉතින් තව හරි බැරි ගැහි ගැහි වැඩි වැඩි වැඩි වැඩි වැඩි වැඩි යනවා. අර එහා පැත්තේ ඉන්නේ උන් ටික බක බක ගාලා hina වෙනවා. එහා පැත්තේ ඉන්න අයට කාරණාව තේරුණා. මොකද්ද? පිරිවාද හිටියේ ගෑල් ළමේ ආයා ගියා. දැන් මෙයා මේ වදින්නේ ආච්චි කෙනෙක්ගේ ඇඟේ. නමුත් මේ හිත්දු ඒ પરම්පරාවේ මොකද්ද වැඩ කරන්නේ? බලන්නක මුලාව එන්නේ ඒක නිසා නේද ශාස්ත්‍රුන් වහන්සේ දේශනා කළේ මොකද්ද? සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ. දැන් හොඳටම තේරෙන්නේ නැද්ද? මේ පුරුෂයාගේ කාමය කියලා කියන්නේ සංකල්පීය සැරිසැරීමක් විතරයි කියලා. ඔන්න බලන්න සංකල්පීය සැරිසැරීම වෙන හැටි. දැන් මේක මම මේට කලින් කිව්වේ නැහැ. සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ කියලා සිය දැනක කියලා ඇති. නමුත් මේ වෙන ක්‍රමවේද කිව්වේ නැහැ. ඇයි ඒ? කිව්වනම් තේරෙන්නේ නැහැ. දැන් තේරෙනව නේද? කොහොමද මේ සංකල්පීය සැරිසැරීම වෙන්නේ කියලා. එහෙනම් දැන් පුද්ගලයෙක් නැති බව මේ කියන හැම කරුණකින්ම ඔබට වැටහෙන්න ඕනේ. වැටහිලා මේක හොඳට ප්‍රගුණ කරන්න පිංගුදුනේ එතකොට තේරෙනවා මේ සිත් පරම්පරාවක් විතරයි මේ යන්නේ. ඒ යනකොට පිංගුදුනේ මේ ලෝකෙම ඔබට අහිමි වෙනවා. ඇයි? කය ලෝණ එක නතර වෙනවා. කය ලෝණ එක නතර වුණාම මේ මහා දාහයකින් නිදහස් වෙනවා. මහා දාහයක් තියෙනවානේ. සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා කියන කෙටියෙන් කිව්වොත් පංච උපාදානස්කන්ධයේ දුකයි නෙමෙයි. ඊට වඩා පරම ගම්භීර තේරුමක් තියෙනවනේ ඒකට. සංකිට්ත ඒන පංච උපාදානස්කන්ධා දුක්ඛා කියලා. ඒ කියන්නේ උපාදාන ස්කන්ධයන් උපාදාන කරගෙන පවත් ඒ උපාදාන කරගත් එක පවත්වාගෙන යාමේ දුක. ස්කන්ධයක් උපාදාන කරගත්තාම ඒක ඒ ලෙස පවත්වාගෙන යාමේ දුක කොහොමද? දැන් කෙනෙක් ඉන්නවා ළමංගේ මූණේ රූපේ උපාදාන කරගෙන. දැන් අපේ ඔය මේ මේ මේ රටවල විශේෂයෙන්ම ඉන්න නෝනලාට එහෙම වෙලා තියෙන්නේ. මේ රූපේ උපාදාන කරගත්තට පස්සේ දැන් ඔය රූපේ විකෘති වෙනවට එහෙම කැමතිද? පොඩ්ඩක් එක රැල්ලක් එහෙම මූණ එනකොට මොකද කරන්නේ? පවුන් 250යි 300යි ගන්න ක්‍රීම් එක මොකටද? රැල්ල මකන්න. ඇයි ඒ? උපාදාන කරගත්තනේ. ඒ උපාදාන කරගැනීම කරගෙන මක් වෙනාන ඉන්න ඕනේද? පවත්වාගෙන යන්න මහා වෙහෙසක් දරනවා. එහෙනම් ඔය වෙහෙස නතර වෙන්නේ කොයි කාලෙටද? නිවන් දැක්කහම. එතකම් මොක දරනවා? ඔය උපාදානස්කන්ධ ස්කන්ධයන් බවට පත් වෙන වෙලාවේ තමයි යෝග නතර වෙන්නේ. නැත්තම් පින්වදෙනි ඒ මොහොතේ උපාදාන කරගන්න හැම එකක්ම ඒ ලෙස පවත්වාගෙන යන්න අනන්ත අප්‍රමාණ දුක් කංකටළු විඳිනවා. ඉතින් ඔවා තේරෙන්නේ නැහැ මිනිසුන්ට. මේ කියන එකක් තේරෙන්නේ නැහැ සමහර දරද. මේවා තේරෙන්න පින්වතුනි මොන තරම් පිනක් තියෙන්න ඕනද? නිවන් දකින්න ලේසි පහසු පිනක් තියෙන්න ඕනද? මේක නිසා ඔබට ඔය පින් පහළ වෙලා තියෙනවා. දැන් ඔබ රාගය ඇති වෙන්නේ කොහොමද කියලා දන්නවා. එහෙනම් දැන් කෑමක සුවඳක් එහෙම ආවොත් ඒ සුවඳ Tamanට දැනුනේ කොහොමද කියලා ප්‍රත්‍යයෙන් දකින්න. ප්‍රත්‍යයෙන් මේක දැනුනේ කොහොමද? ඊට පස්සේ ඒක තුල මේක දුවන්නේ කොහොමද? දුවලා මේ දැනගැනීමේ අඳුනගැනීමේ ක්‍රමවේදයට එන්නේ කොහොමද? ඒ ඇවිදින්න කුස්සියට ගිහිල්ලා අර ක්‍රමවේදයේ නිසා උයලා කරලා ඔක්කොම කරලා ඒක අරගෙන කටේ තියාගන්න මොන තරම් වෙහෙසක් දරනවද? ඔය ඔක්කොම නිකන් පුස් වැඩ නේද අන්තිමට? මෙතනින් පල්ලෙහාට ඔබ ගියාට පස්සේ ඕකට මොනවද දැම්මත් ප්‍රශ්නයක්ද නෑ. මේ දෙකේ මෙතනින් පොඩ්ඩක් ඇතුළට යවා ගන්න. විඳින දුකක් ඉතින් ඔන්නේ කම වේදේ පිංගුදෙනි නිරන්තරයෙන් ඇහැ ගහගෙන ඉන්න. මේ රාගයේ විසින් කරන සෙල්ලම, කාමයේ විසින් කරන සෙල්ලම ගැන හොඳට බලාගෙන ඉන්න. සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ කියපු ක්‍රමවේදයේ හොඳට බලාගෙන ඉන්න. ඇත්ත දෙක අරගෙන කොහොමද වෙන්නේ කියලා. ඕනෙ එකට බස් එකේ සිද්ධිය විතරක් නෙමෙයි, රූපයක් දැක්කත් බලන්න. ඔය රූපය ගැන මම හොඳ විග්‍රහයක් කළා. නම ඒකත් පොඩ්ඩක් කියලා නවත්තන්න. මේ මනට ඕනේ පින්වතුනි හැම මොහොතකම මොනව හදන්නද? වේදනා සංඥා ගොඩනගා ගන්න. මේ මන ඒ තරමට මේ මන බැඳිලා තියෙන්නේ ඔන්න ඕකට. වේදනා සංඥා ඔන්න ඕක ගන්න. එහෙනම් මන හැදෙන එක නතර වුණාට පස්සේ, එහෙනම් මන හැදෙන එක නතර වුණා නම් අන්න ඒකට කියනවා සංඥා වේදහිත නිරෝධය කියලා. ඒ කියන්නේ මොකද්ද? වේදනා සංඥා නොගෙන එන්නේ නැති ඒවා නිරෝධ වුණා. අන්නේ නිරෝධය. ඒකයි නිරෝධ සමාපත්තියට එහෙම කියන්නේ. වේදනා සංඥා දෙකම නිරෝධ. ඒ කියන්නේ හිත නැගෙන්නේ නැහැ. හිත නැගෙනවා නම් ඒ හිත නැගෙන්නේ මොනවටද? වේදනා සංඥා ගන්න. රහතන් වහන්සේ කියන්නේ නේ මේ කියන්නේ. වේදනා සංඥා ගන්න. එතකොට එහෙනම් දැන් මේ වේදනා සංඥා ගන්න වැඩපිළිවෙලේදී මම ඔබට කියනවා ලස්සන තනි සුදු පාට කොළයක් නැත්නම් තනි නිල් පාට කොළයක් දීලා මේක දිහා බලන් ඉන්න කියලා. ඔබ කොච්චර වෙලා ඕක දිහා බලාගෙන ඉඳීද? බොහොම සුළු වෙලාවක්. දැන් මම ඔබෙන් මෙහෙම ප්‍රශ්නයක් අහනවා ඕක තව හොඳට තේරෙන්න. ඔබ වඩාත්ම ප්‍රිය කරන පිහාටුව කපුටු පිහාටුවද මොනර පිහාටුවද? ඕක ඉතින් අහන්න දෙයක් ඈ. මොකද්ද මොනර පිහාටුව? ඇයි ඕන්න බලන්නේ ඇයි කියලා. ඇයි කපුටු පිහාටුවේ දැනගන්න අඳුනගන්න තියෙන්නේ එකයි. කළු කළු කළු කළු කළු. මොනර පිහාටුව එහෙමද? ඈ රත්තරම් පාට, රතු පාට, සුදු පාට, නිල් පාට, ලා නිල් පාට, රිදී පාට, ඈ කොච්චර ඒවා තියෙනවද දැනගන්න අඳුනගන්න? එකින් එක දැනගන්න අඳුනගන්න දැනගන්න අඳුනගන්න වැඩපිළිවෙලක යෙදෙනවා. හිත ගොඩ නැගි නැගී යනවා. ඒක නිසා සියලු දෙනා ආසයි මොනර පිහාටුවට. එහෙනම් පින්වතුනි එක පාටක් දකින්න කැමති නෑ කවුරුත්. අතන පේන්න තියෙනව නේද රූපයක්, රෝස මලක. මේ බිත්තියේ ගහලා තියෙනවා රෝස මලක් ඇඳපු රූපයක්. දැන් ඔය රෝස මලේ ඔබගේ හිත යන්නේ රතු පාටටද කළු පාටටද? එහෙම නැත්නම් රතුයි කළුයි වෙන් වෙන බෝඩයකටද? බෝඩයකට. රතු විතරක් තිබ්බොත් රතු විතරයි අඳුනගන්නේ. එහෙම හරියන්නේ නැහැ. වෙන් කරන්න ඕනේ. වෙන් වෙන්න තමයි මක් වෙන්නේද? ආස. ඒකයි පිංගුදෙනි මොනර පිළයි. හරි. මොනර පිළයි රත්තරම් පිහාටුවකුයි තියෙනවා. ඔය දෙකෙනුත් මොකටද වැඩිපුර ආස? ඒත් මොනර පිළට. ඇයි? රත්තරන් උනත් අරක එක පාටනේ. දැක්කද? ඒක එක පාටනේ දැක්කොත් ඒකෙම්මනේ යන්නේ මේක. හැබැයි මොනර පිහාට එක කොහොමද? එක එක වෙලාවට එක එක ඒව නැගි නැගී ගන්න පුළුවන්. එහෙනම් දැන් මට කියන්න. නීලෝ කසිනේ සෑදීම සඳහා නීලෝ කසින මණ්ඩලයක් හදන්න ඕනේ. කාට හරි නීලෝ කසිනේ කසිනේ භාවනා කරන්න ඕනේ. ඒ කසින මණ්ඩලයක් හදන්න නිලුයි කහයි රතුයි සුදුයි පාට මිශ්‍ර වෙච්ච එකක් එහෙම ගත්තොත් හරියයිද? නැහැ. ඇයි? එතකොට වේදනා සංඥා වැඩි වැඩියෙන් නගන්න එක එක ආකාරයට හිත ගොඩ නැගෙන වැඩපිළිවෙලක් වෙනවා. මොකද අරමුණු ගොඩක් තියෙනවා එතන. එහෙනම් හොඳට මැදපු තැටියක ගන්න ඇයි? වල ගොඩල්ලක් තිබ්බොත් මොකද වෙන්නේ? නිල් පාට විතරයි තියෙන්නේ. හැබැයි වල ගොඩල්ලක් තියෙනවා. එතකොට මොකද වෙන්නේ? තව එකක් තියෙනවනේ දැනගන්න අඳුනගන්න. වල නිල්. වල නිල්. ඔය දැක්කද හිත දුවන හැටි? අරකට අරමුණු වෙනවා, මේකට අරමුණු වෙනවා, අරකට අරමුණු වෙනවා, මේකට අරමුණු. එහෙනම් පින්විතනේ මේ නිල කසින මණ්ඩලයේ හදද්දී හොඳට මැදපු එක එක පාටකින් නිල් ගෑවොත් ඒක හැබැයි නිල් තැන් දෙක වෙනස් වෙන්න බෑ. බෝඩේ එකම නිල් පාටෙත් බෝඩ දෙකක් හැදෙන්න පුළුවන්. එහෙම වෙන්න බෑ. අන්න එහෙම වුණොත් පින්වතුනි අන්න එක අරමුණයි. ඔන්න කසින භාවනාවේ උපත එක අරමුණයි. දැන් මොකද වෙන්නේ? නීලෝ දැක්කද? එක අරමුණයි. දැන් මොකද වෙන්නේ? අර විසිරිලා යන්න ගිය හිත දැන් කවුරුත් විසිරෙව්වද? නැහැ. කවුරුත් එකතු කරනවද? ඒත් නැහැ. දැන් මොකද්ද මේ වෙලා තියෙන්නේ? එක ධම්මයයි එන්නේ. එක අරමුණ. එනකොට මොකද වෙන්නේ? අර විසිරීලා යන්න ගිය හිත සමාහිත වෙනවා. අන්න කිව්වා සමත වුණා කියලා. දැන් එහෙනම් කසින භාවනාව එහෙම ඔබට පැහැදිලි වෙන්නේ නැද්ද? මේ ඔක්කොම පින්වතුනි මේ හිත ඇතුලේ කර රට ගන්න සිද්ධි නේද? දැන් ඔය ඔක්කොටම තහනම් වචනේ මම කියලා කතා කරන්න බැරිද? මම නැතුව ඔය ඔක්කොම විග්‍රහ කරන්න බැරිද? පුළුවන්. එහෙනම් දැන් ආත්ම අනාත්ම කතා කරන්න දෙයක් තියෙනවද මේකේ? නෑ. සම්බුද්ධ ශාසනය තුල ආත්ම අනාත්මයක් කතා කරන්න දෙයක් නෑ. ඕක ඉතින් කලින් කිව්වම සමහර මිනිසුන්ට තේරෙන්නේ නැතුව ඇති. නමුත් ඉතින් දැන් මේව අහද්දිනම් තේරෙන්න ඕනේ. ඇයි එහෙම එදා කිව්වේ කියලා. ඔබ මං කියන එක කළා බලන්න. කඩේට ගිහිල්ලා වාර්නිෂ් කොලයක් ගන්න. තනි නිල් පාට වාර්නිෂ් කොලයක්. අරගෙන ඒක ගහන්න විත්තියේ. ගහලා ඒක දිහා හොඳට ඇදලා ගහන්න ඕනේ හැබැයි. ඒක රැන්ලක් හරි තිබ්බම මොකද වෙන්නේ? ඒක අසාර්ථකයි. පොඩි වෙලා එහෙම තිබුණත් අසාර්ථකයි. හොඳට ඇදලා ගහන්න ඕනේ ඒක. ගහලා විනාඩි 10ක් භාවනා කරලා බලන්න ඒක දිහා බලාගෙන. අරමුණට ගන්නේ මොකද්ද? නීලෝ. නිල්. ඉංග්‍රීසියෙන් නම් බ්ලූ. බ්ලූ. අරගෙන බලන්න. හිත සමාහිත වෙන්නේ නැද්ද කියලා බලන්න. ඇයි? එකම අරමුණ දුවන්නේ නැන්නේ, හැමතැනම දුවන්නේ නැහැ. ඉතින් ඒකනේ ඔය කරන්නේ. නිවන් දකින්න පුළුවන්ද නීලෝ නීලෝ නීලෝ කියලා? පුළුවන්ද නිවන් දකින්න? එහෙම නිවන් දකින්න බෑ. සමතේකට කරගන්න පුළුවන් අවශ්‍ය කෙනෙකුට ඕන. කසිනියක් භාවිතා කරලා. සමත භාවනා කරන මෙමයි. අස්ත සමාපත්තිය යනකයි යන්න පුළුවන්. ඒක කසින භාවනා කරලා. ඉතින් ඒක වෙනම පැත්තක්. ඒකද නිවන පැත්ත නෙමෙයි. නමුත් ඕනනම් මේ හිතේ ස්වභාවය දැනගන්න හිත දුවනවා නම් ගොඩක් ඈතක ඕනනම් ඉතින් කරලා බලන්න. දැන් මේ වෙන විදිහම වා කිව්වනේ. ආයම නීලෝ කසිනියක් හදාගෙන ඉවරලා භාවනා කරන්න කිව්ව නෙමෙයිනේ. වෙන විදිහ කිව්වා. දැන් වෙන විදිහ අත්දකින්න ඕනනම් පුළුවන් ඔබ කරලා බලන්න. හැබැයි එක ගැටිත්තක් හරි තිබුණොත් භාවනාවට බාධයි. ඇයි හේතුව? ගැට්ටත් අල්ලනවා. බලන් ඉන්න දැනගන්න අඳුනගන්න හැමතිස්සෙම. එනි ඔය කම් මේ දේ කරලා බලන්න. ඉතින් අද දහම් කාරණා මම හිතන්නේ දස දහස් ගාණක් කතා වුණා. ඉතින් මේව පාවිච්චි කරන්නේ දැන් මොකටද? නිවන් දකින්න. මේකත් අහලා ඉතින් නිවන් දකින්න බැරි නා. අපරාදේ. මට නිවන් දකින්න මෙච්චර කරුණු ඕනේ නැහැ. දහම් සමාධියකට සම්වැදුණාට පස්සේ පින්නදින විදුලි වේගෙන් කඩන වචන එනවා. විදුලි වේගෙන් සංඛාර නැగి නැగి එන්නේ ඔබගේ පිනට. ඉතින් ඒක ඔබ සකස් කරගන්න. කොහොම හරි ඒ පින මුදුන්පත් කරගන්න. මෙතන වෙන පිරිසක් ඇවිල්ලා සමාධියට මෙහෙම එන්නේ නැහැ. හිතන්නකෝ අලුත්ම අලුත් පිරිසක් ඇවිල්ලා කවදාකවත් ධර්මයේ ශ්‍රවණය කරපු නැති. මේවා කියවෙයිද? නැහැ. ඔය වෙන වෙන තැන්වල ධර්ම දේශනාවලට ඉස්සර යනකොට මම අපේ සමහර මහත්තුරුන්ට කියන ඔබ ආද එන්නම ඕනේ. ඇයි? ආවේ නැත්තම් මොකද වෙන්නේ? සමාධිය නැගෙන්නේ අර ඉන්න එකේ ස්වභාවයට. එතකොට මොකද වෙන්නේ? එතකොට ඉතින් ඔය මොනවා හරි පොඩි පොඩි දහම් කාරණු ටිකක් කතා වෙයි. නතර කවුරු හරි කෙනෙක් ඉන්නවනම් ඒකෙනාවත් අරමුණු වෙනවනේ. ඒකෙනා අරමුණු වෙනකොට පින්වතුනි ඉතින් සමාධියට වෙන විවිධාකාරයෙන් කරුණු ගලාගෙන එනවා. ඉතින් ඒකයි විදිහ. ඒක නිසා පුළුවන් තරම් දැන් ඉතින් උත්සාහ කරන්න. දැන් මේ ස්ථානවලමයි මේව කරෙන්නේ. ඔබ නිරන්තරයෙන් මේකට සහභාගී වෙන පිරිසක් ඉන්නේ. ඉතින් පුළුවන් තරම් උත්සාහ කරන්න පින්වතුනි. අරහත්ත්වේ සාක්ෂාත් කරගන්න මේ අද්භවය තුළදී. ආයි මේ කොහෙටවත් දාන්න දෙයක් නැහැ මේක. මේ අද්භවය තුළදීම අරහත්ත්වේ සාක්ෂාත් කරගන්න උපරිම උත්සාහ කරන්න. පළමුවත් දෙවනුවත් තුන්වෙනුවත් මට කියන්න තියෙන්නේ ලෝකයාගේ ගිනි ගෙඩි කන එක නවත්තලා මේ යතිවරයන් වහන්සේලා කියන ධර්මයේ හොඳට අහගෙන ඉඳලා ඒව තේරුම් අරගෙන සම්බුද්ධ ශාසනය සම්පූර්ණ කරගන්න. ඒ වැඩ පිළිවෙලට උනන්දු වෙන්න. දවසින් දවස දවසින් දවස උත්සාහ කරන්න. ඒ වැඩ පිළිවෙලට උනන්දු වෙන්න. දවසින් දවස උනන්දු වෙන්න. නැත්තම් එහෙම වෙන්නේ. මං කියවනේ. මොකද්ද? පෙරේතයා වෙලා තුවාල කුණු කන්න. මලමිනී වලින් වැක්කිරෙන අසුචිය කන්න. ඔවා කකයි ඉන්න තමයි වෙන්නේ. ප්‍රැක්ටිස් එකක් විදිහට දැම්ම උනත් කරන්න පුළුවන් කමක් නැහැ කළාට. ධර්මයේ හැදිරෙන්නේ නැති අය. නැත්තම් වෙන්නේ වැඩේ උනාට පස්සේ බඩගින්නේ ඉන්න. ආස නැහැනේ කන්න. නමුත් කන්න උරුම එච්චරයි ආස නැහැ කන්න. ඉතින් බඩගින්නේ තමයි ඉන්නේ. ඉතින් මේවා මේ නැවත නැවතත් කියන්නේ ඔබගේ යහපත උදෙසා. මොකද පින්වතුනි මේ දේවල් වලින් ඇත්වෙලා බොහෝ දුර ගිහිල්ල ඉන්න අපි වාවා මේ අත්භවේදී මේ කටයුතු ඉවර කරගන්න ඒ කාන්තෙන් මේක වෙනවා ඒ අධිස්ථානය ඒ කාන්තෙන්ම සාක්ෂාත් දෙන්න ඕනි තව භවයකට නම් මේක දික්වෙන්න හේතු නෑ ඒක නිසා ඔබත් ඉතින් ඒ කටයුත්ත කරගන්න එනම් දැනට හමාරක විශේෂ කාරණාවක් තියෙනවා එතමයි අපේ මේ ආරාම පූජාවේදී පැවිදි වෙන්න බලාපොරොත්තුෙන් ඉන සියලුම දෙනා මේ ආරාම පූජාව සිදු වෙන වෙලාවේදී මේ මේ මේ පළවෙනි වතාවට යන කණ්ඩායමේ පැවිදි වෙන කණ්ඩායමේ පැවිද්ද ලබන්න ඒ නන්දීප පිරිස් අපිට ඒ අයව පොඩ්ඩක් නැවත වතාවක් කන්ෆර්ම් කරගන්න ඕනේ ඒ අයගෙන් ඒ අයගේ පැවිද්ද මොකද පින්වතුනි අපි මේ හිත් කියන එක විශ්වාස කරන්නේ නැහැ නේද අද තියෙන ප්‍රශ්නේ හෙට නැති වෙන්න පුළුවන් අද නැති ප්‍රශ්නේ හෙට ඇති වෙන්න පුළුවන් එතකොට බොහොම සත්භාවයෙන් යුක්තව මේකට හා කියාගෙන ඒකට කටයුතු කරපු කෙනෙකුට එක පාට තව කෙනෙක් කියන්න පුළුවන් තෝ පැවිදි වුණොත් එහෙම මරනවා කියලා එතකොට ඉතින් පැවිදි වෙනට වඩා හොඳයිනේ පොඩ්ඩක් ඉන්න එක එහෙම එහෙම හිත වෙනස් වෙච්ච කවුරු හරි එහෙම ඉන්නවනේ එතකොට අපිට අවසාන වශයෙන් දැන ගැනීම සඳහා අපි ස්කයිප් හරහා සහ ඒ හැම ක්‍රමවේදකින්ම ඒක දන්නලා තියෙනවා අපේ මහත්මියකගේ නමක් සහ ටෙලිෆෝන් නම්බර් එක නේද ඒ මහත්මියට කතා කරලා ඒක දැනුම් දෙන්න ඔබගේ ඒ පැවිද්ද එතකොට අපිට අපේ යතිවරයන් වහන්සේලාට කියන්න පුළුවන් මෙන්න මෙච්චර ප්‍රමාණයක් පිරිමි අය පැවිදි වෙනවා මෙච්චර ප්‍රමාණයක් කාන්තාවය පැවිදි වෙනවා එතකොට ඒවට අදාළ පහසුකම් සැලසන්න පුළුවන් ඒ වගේම ගොඩනැගිලි දිකිරීමේ අපේ මහත්වරුන්ට මේ අදාළ අවශ්‍ය කුටි ගන්න ඒවා නිර්මාණය කරගන්න ගොඩක් හේතු වෙනවා ඒ වගේම පිඟුතුනේ මේ සද්ධර්ම දේශනාව අහගෙන ඉන්න පිරිස් සා ඉදිරියේදී අහන පිරිස් පුළුවන් නම් ස්කයිප් එකට සම්බන්ධ වෙලා ඉන්න පුළුවන් නම් හොඳයිනේ ගොඩක් කට්ටියකට නේද පුළුවන් නම් මේ සද්ධර්මයේ අහන පිරිස් මේ Skype එකෙන් Skype එකට සම්බන්ධ වෙන්න පුළුවන් නම් Skype group එකකට මේ තියෙන මොකක් හරි දෙයකට සම්බන්ධ වෙන්න පුළුවන් නම් ගොඩාක් වටිනවා ඒකට හේතුව ඉදිරියේදී පින්වතුනි අපිට විවිධාකාර අවශ්‍යතා එන්න පුළුවන් එතකොට ඔබට පුළුවන් මේ අවශ්‍යතා සම්පූර්ණ කරන්න අවශ්‍යතා කියලා කිව්වේ ආරාමයේ ගොඩනගාගෙන යද්දී බාසුන්න හැලා 10 දිනෙකගේ අවශ්‍යතාවයක් එනවා එතකොට ඔබ මේ Skype group එකේ හිටියානම් ඒ වෙලාවට අපේ මහත්තයෙකුට තියෙන්නේ වාසුන්න හැලා 10 දිනක් අවශ්‍ය කර තිබේ. හැබැයි ඒ ආයත පඩි ගෙවනවා අපි. එහෙම ප්‍රශ්නයක් නැහැ. එතන මෙතන මේ කාගේවත් සාක්කුවට තට්ටු වෙන වැඩ පිළිවෙලක් නෙමෙයි. පඩි ගෙවනවා අපි. මොකද ඔබ මේ දානය කරපු මුදල් තියෙනවා. කෙනෙකුට අවශ්‍යතාවයක් තියෙනවා නම් වාසුන්න හැලා 10 දිනක දානය කරන්න ඒක ප්‍රශ්නයක් නැහැ. මං කියන්නේ එහෙම එකට නෙමෙයි මේ ඔබට ආරාධනා කරන්නේ. එතන ඔබට පුළුවන් ඔබගේ ගමේ ඉන්න වාසුන්න හැලා මෙහෙ ඉන්න අයටත් පුළුවන් ඒක කරන්න. අම්මට කතා කළා ගමට කතා කරලා වෙලා කිව්වා අම්මේ අර මාමයි ඒ හතර දෙනාට කියන්න සතියක්. ඔය කරන වැඩෙන් පොඩ්ඩක් මිදිලා අපි වෙනින් වැඩක් තියෙනවා කරන්න. ඒකට අපි අදාළ ගාන ලැබෙයි කියලා. අන්න ඒ විදිහට පිංගුතු. එතකොට වාසුන්න හැලා 10 දිනකගේ අවශ්‍යතාවය આવොත් ටක් ගාලා අපි දැම්මහම ඔබට පුළුවන් ඒ වාසුන්න හැලා 10 දිනාව අදාළ ස්ථානෙට යොමු කරන්න. එතකොට පිංගුතුනි මේ වහදන්න මහ කාලයක් යන්නේ. මේ සම්බුදුරජාණන් වහන්සේ නමකේ ශාසනය බබළුවන්න කරන වැඩ මේවට පිංගුතුනි මනුස්ස විතරක් නෙමෙයි. මනුස්ස දේව යක්ෂ රාක්ෂ ඔය සියලු පිරිස් සම්බන්ධයි. ඊළඟට බ්‍රහ්ම ඔය හැම කෙනෙක්ව සම්බන්ධ වෙලා තමයි ඒවා කෙරෙන්නේ. අපි කියලා තියෙන ඒ ගස්සේම ගලවන්න යද්දී ආරාම පූජාව කරන්න, මේ රුක්ත දේවතාවරුන්ට ආරාධනා කරන්න කියලා අදාළ ගස් ගැලවෙනවා, ඒවැ වැඩ සිටිනවා නම් වෙනත් ස්ථාන කරා වඩින්න කියලා. ඇයි එහෙම කියන්නේ? පින්වතුනි, ආරාමයක් හදනවා කියලා යම් කිසි පුද්ගලයෙක් විසින් අදිස්ථානයක් කරපු තැන ඉඳලා ඒ ආරාම පූජාව කෙරෙනකම් ඒ ස්ථානවල ගිහිල්ලා පදිංචි වෙනවා. ඇයි? අනේ මොනතරම් පින් ලැබෙන තැනක්ද, මොනතරම් සතුටින් ඉන්න තැනක්ද, අපිට ඉන්න ඔච්චර සාන්තිය විඳින තැනක්ද කියලා. දැන් ඉඳලම ගිහිල්ලා අර ඔබ ගිහිල්ලා සීට් අල්ලගන්නේ නේද? බස් එකේ ඉඳගත්තාම ආ මේක මට, මේක මගේ මගේ යාළුවට, මේක අරයට, මේක මෙයාට කියලා පන්තියට ගිහිල්ලා සීට් අල්ලගන්නේ. අන්න එහෙම කරන්නේ. අන්න ඒ වගේ ඒගොල්ලොත් ගිහිල්ලා පින්වතුනි මේක ගහ මට, මේ ගහ මට, මේ ගහ මගේ දිරිඳට, මේ ගහ මගේ ළමයින්ට ආදී වශයෙන් කියාගෙන එහෙම කරගන්න. ඒ ආයත ඉතින් එහෙම ඒ ඒ මට්ටමක් තියෙන්නේ. මේ සම්බුදු ශාසනයක් කියලා කියන්නේ මේ ඔබට මට තියෙන අයිතියක් නෙමෙයි, පොඩි දෙයකුත් නෙමෙයි. තුන් ලෝකයක් එකින් ඉවර වෙන්නෙත් නැහැ. දස දහසක් ලෝක ධාතුවත් ඉක්මවා ගිය දෙයක් තමයි මේ සම්බුද්ධ ශාසනයක තියෙන්නේ. කෝටි ලක්ෂයක් සක්වලට අපේ බුදුහාඳුනගේ බුද්ධ ආඥාව පැතිරෙනවා. එහෙනම් හිතාගන්නකෝ තාම මොනවද කතා කරන්න තියෙන්නේ. ඉතින් ඒක නිසා පිංගුතුනේ ඒ විදිහට සම්බන්ධ වෙන්නේ. එතකොට ඔබට අපේ එහෙම හැකි අවශ්‍යතාවයක් ආපු ගම එහෙම කටයුතු කරන්න පුළුවන්. එහෙමනම් අදට අපි හමාර කරමු. හොඳයි පිංගුතේ, එහෙනම් බොහෝ වෙලාවක් සද්ධර්මයේ ශ්‍රවණය කළා, බොහෝ වෙලාවක් සද්ධර්මයේ දේශනා කළා, සාත්‍රුන් වහන්සේ උදෙසා බුද්ධ පූජා පැවැත්වුවා, දානමාන ආදී කුසල ක්‍රියාවන් සිද්ධ කරගත්තා. ඒ කරගත්තා වූ අනත් අප්‍රමාණ පුණ්‍ය සම්භාර ධර්මයන්ගේ බලමහිමේ ඒ පිනෙන් පෝෂණය වන්නා වූ, පිනට සතුට වන්නා වූ ඒ උත්තම පිණ සිහිපත් කළා. එයාට පිංගන් මෝදන් කරන සූදානම් වෙන්න පිංගුතේනි. පළමු කොටම සිහිපත් කරගන්න සාත්‍රුන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයේ දරාගෙන, ඒ සාත්‍රුන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය අවබෝධ කරගෙන, ඒ ශ්‍රී සද්ධර්මයේ ලෝකේ පුරා ප්‍රචාරය කරන්නා වූ උත්තම භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කින සිවණක් පිළිස විශේෂයෙන්ම තීපත් කරගන්න. ඒ වගේම උන්වහන්සේලා වටා ඉඳගෙන උන්වහන්සේලා දේශනා කරන සද්ධර්මයේ විවිධාකාරයෙන් ලෝකේ පුරා ප්‍රචාරය කරන්න අප කැප වෙලා කටයුතු කරන්නා වූ සීලම දෙනා තීපත් කරගෙන ඔබ විසින් රැස් කරගත්තා වූ සීලම පුණ්‍ය සම්බාර ධර්මිය කුතර සම්බාර ධර්මයේ ආ විශේෂ විහිදුර පතුරුල් හරි නේපින් විහිදී පැතිරී යාමෙන් ඒ උත්තමිය මෙයත් බැවිය තුලදීම නිත්‍ය මංගල පරම සුන්දර අමෘත මහා නිර්වාණ ශාන්තියම සාක්ෂාත් කර ගනිත්වා කියලා සාදු කියලා එයාට පින් අනුමෝදන් කරන්න. ඒ වගේම පින් උතුණි මොහොතකට සිහිපත් කරගන්න සාත්‍රුන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයේ මුඛ පරම්පරාවෙන් පවතගෙන ඇවිදිලා එදා මාතලේ අලුරෙන් විහාරයේ ත්‍රිපිටකයේ ගාන්ත ආරූඪ කරලා ඒ ත්‍රිපිටක ග්‍රන්ථයන් පණමින් ආරක්ෂා කරගෙන අපි අතර පත් වෙනකන් අපකැපී වෙලා කටයුතු කළා වූ සීලම උත්තම උත්තමාවියන් සිහිපත් කරගන්න. භික්ෂු භික්ෂුණී උපාසක උපාසික වශයෙන් දිව්‍ය බ්‍රහ්ම වශයෙන් ඒ සීල දෙනාව සිහිපත් කරගෙන ඔබ හිමස් කරගත්තා වූ සීල මුපුන්නි සම්බාර ධර්මිය කුසල සම්බාර ධර්මිය ඒ උත්තමයන් වහන්සේලා උදෙසා විහිදුවල පතුරුල් හරි නේපින් විහිදී පැතිරියාමෙන් ඒ උත්තමයන් වහන්සේලාත් නිත්‍ය මංගල පරම සුන්දර අමෘත මහා නිර්වාණ ශාන්තියම සාක්ෂාත් කර ගනිත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම පින් උදිරි මොහොතකට සිහිපත් කරගන්න දස දහසක් ලෝක ධාතුවේ ඉඳලා මේ ස්තනෙට ආවා වූ සීලම දිව්‍ය බ්‍රහ්මාදීන්. ඒ වගේම ඔබගේ ඉෂ්ඨකාමී දෙවි දේවතාන් ඇතුළු මේ ශ්‍රී සම්බුද්ධ ශාසනයේ චිරහත් කාලයක් ආරක්ෂා කරන්නා වූ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා පිරිස් චිරහත් කාලයක් ආරක්ෂා කරන්නා වූ ඉන්ද්‍රෝපේන්ද්‍ර චන්ද්‍රශේඛර ප්‍රජාපති ආදී ඒ සීලම දේව සමූහයන් වහන්සේලාවත් සිහිපත් කරගෙන ඔබ විසින් රැස් කරගත්තා වූ සීලම පුණ්‍ය සම්බාර ධර්මයේ කුසල සම්බාර ධර්මයේ යයි විශේෂ විහිදුවල පතුරුල් හරි නේපින් විහිදී පැතිරී යාමේ මේ දෙවියන්ගේ දේවානුභාවයේ වැඩි වේවා. මේ ශ්‍රී සම්බුද්ධ ශාසනයේ චිරහත් කාලයක් ආරක්ෂා කරත්වා භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා පිරිස් චිරහත් කාලයක් ආරක්ෂා කරත්වා බලාපොරොත්තු වන්නා බෝධියකින් උතුම් මෝ නිර්වාණ ශාන්තියම සාක්ෂාත් කර ගනිත්වා කියලා සාදු කියලා එයටත් පින් අනුමෝදන් කරන්න. ඒ වගේම පින් උදින මොහොතකට සිහිපත් කරගන්න තම තමන් නමින් ජම්මාන්තගත වන්දිතුනා වූ සීලම ඥාති හිත මිත්‍රාදීන්, තමන්ගේ අම්මා තාත්තා ගුරුවරු ඥාතියෝ හිත මිත්‍රාදීන් සීල දෙනාව සිහිපත් කරගන්න. මේවත් මෙවේ විතරක් නෙමේ පින් උදින මේට කල්ප 91ක් ඇතුළත තමන්ට අම්මා වෙච්ච තාත්තා වෙච්ච ගුරුවරු ඥාති හිත මිත්‍රාදීන් සීල දෙනා සිහිපත් කරගෙන ඔපිසින්නස් කරගත් ආ වූ සීලම පුණ්‍ය ගංගා කුසල ගංගා එයයි විශේෂ විහිදුල පතුරුල් ආරේ නේපින් විහිදී පැතිරී යාමෙන් එයයි යම් කිසි අභව ස්ථානයේ කියනෝ නම් එන් අතමි දේව ආජරාමන සංඛ්‍යාත රෙමිනින් සන සීම ලබත්වා කියලා සාදු කියලා එයටත් පින් අනුමෝදන් කරන්න. ඒ වගේම පින් උදින මොහොතකට සිහිපත් කරගන්න මේට කල්ප 91ක් ඇතුළත තමන්ට මේට කල් පනුව එකක් ඇතුළද තමන්ට අවඩ සාදාන්ට ලක්කල තමන් විසින් අවඩ සාදාන්ට ලක්කරව පිරිස් තමන්ගේ වෛරයෙන් ක්‍රෝධයෙන් පසුවෙලා මැරලහිල අදෝබෝ මරණවා කපනවා කොට නොවා කියාගෙන මනුස්ස වේසයෙන් හෝ අමනුස්ස වේසයෙන් හෝ සත්ව වේසයෙන් හෝ පැමිණිලා තමන්ගේ ආර ගමනට බාධා පමුණුනම් තමන්ගේ වෛරයෙන් ක්‍රෝධයෙන් පසුවෙලා තමන් යන ගමනට බාධා පමුණුනම් තමන්ගේ කරන වෙහෙර විහාර කටයුතු සඳහා බාධා පමුණුනම් අන්නේ සීලු දෙනා විශේෂයෙන්ම සිහිපත් කරගෙන ඔබ විසින් රැස් කරගත්තා වූ සීලම පුණ්‍ය සම්බාර ධර්මයේ කුසල සම්බාර ධර්මයේ එයා විශේෂ විහිදුවල පතුරුලාගෙන ඒපින් විහිදී පැතිරී යාමෙන් එයා ඒ අභව්‍ය ස්ථානයෙන් අතමි දේවා අභව්‍ය ගතියෙන් අතමි දේවා සී සම්බුද්ධ සී සද්ධර්මය අවබෝධ කර ගනිත්වා නිත්‍ය මංගල පරම සුන්දර අමෘත මහා නිර්වාණ ශාන්තියම සාක්ෂාත් කර ගනිත්වා කියලා සාදු කියලා එයටත් පින් අනුමෝදන් කරන්න. ඒ වගේම පින් උදින මොහොතකට සිහිපත් කරගන්න ජීවතුන් අතර ඉන්න ඔෆිස් පිරිස් විශේෂයෙන්ම පින් උදින මේ ශ්‍රී සද්ද සද්ධර්මයේ ලෝකේ පුරා ප්‍රචාරය කරනුවස් තමන් විසින් උපයාස අපයාගත් ධනය කොටසක් සම්බුද්ධ ශාසනයේ උන්නති උදෙසා කටයුතු කරන්නා වූ පිරිස් සිහිපත් කරගන්න විශේෂයෙන්ම පින් උදින මේ ආරාම පූජාව උදෙසා විශාල වශයෙන් තමන් සතු මුදල් පරිත්‍යාග කරන්නා වූ පිරිස ඉන්නවා ශ්‍රමයේ පරිත්‍යාග කරන්නා වූ පිරිස ඉන්නවා දැනුම පරිත්‍යාග කරන්නා වූ පිරිස ඉන්නවා ඒ සිළු දෙනා පිහිපත් කරගන්න ඒ වගේම පින් උතුණි ශ්‍රී සම්බුද්ධ ශාසනයේ චිරජීවනයේ ළඟාලනුවස් මේ ත්‍රිපිටක පොත් වහන්සේලා ලංකාවේ තියෙන පන්සල් වලට බෙදා දීමේ කටයුතු මේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවරුන්ට ඒ ත්‍රිපිටක සද්ධර්මයේ ශ්‍රවණය කිරීමේ වැඩපිළිවෙලේ යෙදලා ඉන්න ඒ කටයුතු කරගන්න ඒ කටයුතු කරන්නා වූ පිරිස ඉන්නවා ඒ වගේම පින් උතුණි CD හරහා විශාල වශයෙන් සද්ධර්මයේ ප්‍රචාරය කරන නැපකැපි වෙච්ච කටයුතු පිරිස ඉන්නවා ඒ වගේම පිංගුදින සංගර ආදී මුද්‍රණය කළා ඒවත් ඒ ආදී වශයෙන් ඒ දේවල් කරන උත්තම පිරිසක් ඉන්නවා පෙන් රේඩියෝ පූජා ආදී වශයෙන් පිංගුදින විශාල වශයෙන් මේ ශ්‍රී සම්බුද්ධ දේශනාව ලෝකේ වරා ප්‍රචාරය කරන්න නැපකැපි වෙලා කටයුතු කරන්නා වූ සියලුම පිරිස විශේෂයෙන්ම වෙබ්සයිට් හදලා ඒ වෙබ්සයිට් හරහා ඒ දේවල් ප්‍රචාරය කරන්න YouTube හරහා ආදී වශයෙන් විශාල තොගයක් ඒ ආදී වශයෙන් කරන්නා වූ ඒ සියලුම දෙනා සිහිපත් කරගෙන සිවෙන ඒ අයටත් ඔබ විසින් රැස් කරගත් අවසීනම පුණ්‍ය සම්බාර ධර්මයේ කුසල සම්බාර ධර්මයේ බිහිදොල පතුරුලන නේපින් බිහිදී පැතිරී යාමෙන් ඒ අයත් නිත්‍ය මංගල පරම සුන්දර අමෘත මහ නිර්වාණ ශාන්තියම සාක්ෂාත් කර ගනිත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම පින් උදින විශේෂයෙන් සිහිපත් කරගන්න ජීවතුන් අතර ඉන්නව තමන්ගේ අම්මා තාත්තා ගුරුවරු ඥාති හිත මිත්‍රාදීන් දුවා දරුවෝ තමන් එක එකට රැකී ආරක්ෂා කරන්නා වූ පිරිස් ස්වාමි දරුවන් ස්වාමි දීරියන් සියලුම දෙනාම සිහිපත් කරගෙන ඔබ විසින් රැස් කරගත් අවසීනම පුණ්‍ය සම්බාර ධර්මයේ කුසල සම්බාර ධර්මයේ ඒ අය විශේෂ බිහිදොල පතුරුලන නේපින් බිහිදී පැතිරී යාමෙන් ඒ ආදී යම් කිසි ග්‍රහපල උපද්‍රව දෝෂ අන්ධකාර තිරුණන් ඒ සීල දෝෂ අන්ධකාරංග සහ දූරින් භූත වේවා යක්ෂ ප්‍රේත පිසාද මලගල කුම්බණ්ඩාදී මුතු මිනියව දෝෂ අන්ධකාර තිරුණන් ඒ සීල දෝෂ අන්ධකාරංග සහ දූරින් භූත වේවා අස්වා කටවා හෝ හවුල් දෝෂක සංකා දෝෂ අන්ධකාර තිරුණන් ඒ සීල දෝෂ අන්ධකාරංග සහ දූරින් භූත වේවා මේ ශ්‍රී සම්බුද්ධ සාසනය තුලදී නිත්‍ය මංගල පරම සුන්දර අමෘත මහ නිර්වාණ ශාන්තිම සාක්ෂාත් වේවා කියලා සාදු කියලා එයටත් පින් අනුමෝදන් කරන්න. ඒ වගේම පින් උතුණි මොහොතකට සිහිපත් කරනවා දෝ මේ ස්තන්ද විදුල සද්ධර්මයේ ශ්‍රවණය කරන්නට කලින් යම් කිසි ආහාරයකින් පානයකින් සන්තර්පුණා නම් ඒ ආහාරයෙන් පානයෙන් ලැබුණා වූ ශාරීරික ශක්තිය උපයෝගී කරගෙන සද්ධර්මයේ ශ්‍රවණය කරන්නේ සද්ධර්මයේ අවබෝධ කරගන්නේ මාර්ගඵල ලබන්නේ එහෙමනම් ඒ සද්ධර්ම ඒ අවබෝධයේ උදෙසා ඒ ශාරීරික ශක්තිය ලබා දීම සඳහා අපකැපී වෙලා කටයුතු කළා වූ එදා ඇත අතීතයේ ඉඳලා වැවමුණු සකස් කළා ඇලවිලි සකස් කළා කුඹුරු වපුරලා ගොයන් කපලා පාගලා ආහාරයක් වශයෙන් ඔබගේ අතට පත් වෙනකන් ඒ ආහාරය පිළිල කිරීම සඳහා අපකැපී වෙලා කටයුතු කළා වූ සීලමු දෙනා සිහිපත් කළා ඔබ විසින් රැස් කරගත් අව සීලමු පුණ්‍ය සම්බාර ධර්මයේ කුසල සම්බාර ධර්මයේ ඒ විශේෂ විහිදුවල පතුලරේ නේපින් විහිදී ත්‍රියාමේ නේයම් කිත අබ්බා ස්ථාන කිනුනින් අත්මි දේවා අදල අමර සංකතේ එවලින් සැන සීම ලබත්වා කියලා සාදු කියලා යටත් තින් අනුමෝදන් කරන්න. ඒ වගේම පිඟු දින මොහොතකට සිහිපත් කරනවා දෝ මේ ස්ථාන වල සද්ධර්ම ශ්‍රවණය කරද්දී හීතලින් පින්නින් ආරක්ෂා වෙලා මෙසි මදුරංගෙන් ආරක්ෂලා මේ සද්ධර්ම ශ්‍රවණය කරන අවස්ථාව උදා වුණේ මේ ස්ථාන උඹ ගොඩයි වෙන නිසා මේ ස්ථාන උඹ ගොඩයි මේලා ගඩොල ගන්න මේ ස්ථාන කියලා මැදල කළ සකස් කළා වූ යම් කිසි පිරිසක් කියලා නම් අන්නේ සිළු දෙනව සිහිපත් කරගෙන ඔබ විසින් රැස් කරගත් අව සීලම පුණ්‍ය ගංගා කුසල ගංගා ඒ ආ විශේෂ විහිදුවල පතුරුලරේ නේපින් විහිදී පැතිරියා මේ නේයත් යම් කිසි අභව ස්ථාන කිනුනින් අත්මි දේවා අජර අමර සංකතේ එවලින් සැන සීම ලබත්වා කියලා සාදු කියලා යටත් තින් අනුමෝදන් කරන්න. ඒ වගේම පිඟුදින අවසාන වශයෙන් සිහිපත් කරගන්න අද මේ ස්ථානයේ දුරබැහැර ඉඳලා පැමිණෙන්නේ නැති මම්මාවත් මනාකොට සකස් වෙලා තියෙනවා යාන වාහන මනාකොට සකස් වෙලා තියෙන නිසා පහසුවෙන් මේ ස්ථාන ළඟා වෙන්න පුළුවන් කම ලැබෙන්නේ නැති. ඒ වගේම පිඟුදින මේ ශ්‍රී සද්ධර්මයේ සජීව ලෝකින ඕනම හිඳු දේශනා ශ්‍රවණය කරන අවස්ථාව උදා වෙලා තියෙනවා. ඒ වගේම මේ දේශනා පරිගත වෙලා නැවත නැවත ශ්‍රවණය කිරීමේ අවස්ථාව උදා වෙලා තියෙනවා. ඔය ආදී වශයෙන් පිඟුදින මේ අවස්ථාවල් උදා කරගෙන තියෙන විද්‍යාඥ වශයෙන් සම්බන්ධ පිරිසක් සහ එයාගේ අන්තිවාදික පිරිසක් වශයෙන් ලෝකෙට දායාද කරපු දේවල් අන්න ඒක නිසා ඔබ විසින් රැස් කරගත් අව සීලම් පුණ්‍ය ගංගා කුසල ගංගා ඒ ආයි විශේෂ විහිදුවල පතුරුලන නේපින් විහිදී පැතිරී යාමෙන් ඒ ඇති යම් කිසි අභව ස්ථාන කිනුනින් අත්මි දේවා අජරාමන සංඛ්‍යාත නිවෙනින් සැන සීම ලබත්වා කියලා සාදු කියලා එයටත් පින් අනුමෝදන් කරන්න. එහෙමනම් පිඟුදින බොහෝ වෙලාවක් සද්ධර්මයේ දේශනා කළා බොහෝ වෙලාවක් සද්ධර්මයේ ශ්‍රවණය කළා සාස්ත්‍රුන් වාදී උදෙසා බුද්ධ පූජා පැවැත්තුවා දාන මාන ආදී කුසල ක්‍රියාවන් සිද්ධ කරගෙන අරගත් අව අනන්ත මහා පුණ්‍ය සම්බාර ධර්මයන්ගේ බල මහිමින් ඔබ සීළු දෙනාටම මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය තුළදීම මේ අත්බැවිය තුළදීම නිත්‍ය මංගල පරම සුන්දර අමෘත මහා නිර්වාණ ශාන්තියම සාක්ෂාත් වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වෙන්න ඔබ සියලු දෙනාට තෙරුවන් සරණයි.